හොඳයි පින්වතුනි, සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති දසදහසක් ලෝක ධාතුවේ වෙසෙන්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම පින්වතුනි, ඔබගේ ඉෂ්ටකාමී දෙවි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද චන්දසේකර ප්‍රජාපති ආදී දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන එයටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් නිපිහිටන්න කියලා. ඒ වගේම පින්වතුනි, ඔබ නමින් ජම්මාන්තර ගතවන් ඥාතීත මිත්‍රාදීන් සිහිපත් කරලා එයටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා යම්කිසි අභාවේ ස්ථානයක ඉන්නවනම් එයින් අත මිදලා සුගති මුදිත වෙන්න කියලා. මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මළගිය ඥාතීන්ට ආරාධනා කරන්න, එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, සීලුම දෙනා අදිස්ථාන කරන්න, අනාදිමත් සංසාරක ඉඳලා මේ එන ගමනේදී උත්තමාරයන් වහන්සේලාට ශ්‍රී සද්ධර්මයට තමන්ගෙන් අගෞරවයක් වුණා නම් උන්වහන්සේලා කමා කර සිටීවා කියලා උන්වහන්සේලා කමා කරගන්න. ඒ වගේම පින්වතුනි, සීල අදිස්ථාන කරන්න, අද මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට මම ඒකාන්තයෙන්ම සෝතාපන්න වෙනවා, එහෙමත් නැත්නම් ඊළඟ මාර්ගඵලයේ උදා කරගන්නවා කියලා දැඩි අදිෂ්ඨානකින් යුක්තව සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න සියලුම දෙනා. ලැබෙන්නේ සද්ධර්ම දේශනාවේ මූලික කරුණු විදිහට මේ වෙනකොට අපි විසින් කරගෙන යන වැඩපිළිවෙල ගැන පොඩි සඳහනක් කරන්න. එදා වගේම අදත් මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා. මේ සද්ධර්ම දේශනාව තුළ කතා වෙන දේවල් සියල්ල තමන්ගේ කරගන්න හැම යන්න එපා. මේ මටමයි කියන්නේ කියලා හැම හිතන්නේ හැම යන්න එපා. මොකද සමහර පිරිස් අපිත් එක්ක කතා කළා, ඒ අයට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නේ නිසා අපිට හරි අපහසුතාවයකින් ඉන්නේ කියලා. නමුත් පින්වතුනි, අද මම මෙතන මේ සද්ධර්ම දේශනාව කරන්නේ මේ ඉස්සරහා ඉන්න පිරිසට විතරක් නෙමෙයි, මේ ඇහෙන තෙක්මානේ ඉන්න පිරිස වලටත් නෙමෙයි, මුළු ලෝකෙම ඉන්න පිරිස උදෙසා. එතකොට ගලව ගන්න කෙනෙක් ඉන්නවනම් ගැළවිලා එන්න මත්මෙ ඇලිච්ච පිරිස ඉන්නවනะ, ඒ අයව ගන්න විවිධාකාරයෙන් දේශනා කරන්න පුළුවන්. එතකොට තමන් ඒක පෞද්ගලිකව ගන්න එපා. නැති වුණොත් එහෙම හිතෙයි, යකෝ මේ මනුස්සයාට මේ කොච්චර කිව්වත් තේරෙන්නේ නැහෙනි, අපිට බැරි හින්දානේ බෑ කිව්වේ ආදිවාස. ඒක නිසා පෞද්ගලිකව ගන්න එපා. බේරිලා එන්න ඕන නම් පොඩ්ඩක් ගන්න. එහෙම නැත්තම් අපි කෙරෙහි දොස් හිතන්න එපා. අපි ඔබට සඳහන් කළා පින්වතුනි, ශාස්ත්‍රූන් වහන්සේගේ මහා ආන පිළිපදින භික්ෂු පිරිස ඉදිරියේදී බිහි වෙන්න යනවා කියලා. දැන්ටත් එහෙම භික්ෂු පිරිස ඉන්නව නැතුව නෙමෙයි. උන්වහන්සේගේ ආන විතරක් පිළිපදින කියන්නේ ලෝකෙට නැහැ. උන්වහන්සේගේ යන විතරයි. ඒ පිළිපදින මහා භික්ෂු පිරිසක් ඉදිරියේදී විහි වෙන්න යනවා. ඒ උදෙසා පිංගතුනි, ඒ උත්තම පිරිස උදෙසා අපි ආරාම පූජාවක් සිද්ධ කරන්න අදිස්ථාන කළා. ඒ අදිස්ථානය ගැන සඳහන් කළාම අපේ පින්වත් පිරිසට, අපේ ලංකාවේ ඉන්න පින්වත් මහතුරු නෝනවරු කීප දෙනෙක් සති දෙකක් තිස්සේ ඉඩම් හොයලා හොයලා හොයලා අවසානයේදී ඉඩමක් හොයා ගන්නවා. ඒ ඉඩම මේ වෙනකොට ගන්න වැඩ කටයුතු සූදානම් කරලා තියෙන්නේ. කෝටි දෙකක් විතර මුදලකට තමයි යෝජනා වෙලා තිබුණේ. නමුත් අපේ උපාසක මහත්මෙක්, ව්‍යාපාරික මහත්මෙක් මැදිහත් වෙලා මේක 1 කෝටි 80 ලක්ෂයකට අපිට අරගන්න පිහිට වුණා. මේ දිනවල අපි ඒ උදෙසා මුදල් ලැබීම් කරනවා මෙහි ඉඳලා. ඉතින් ඒකටත් යම් කාලයක් යනවා. මෙහි ඉඳලා සල්ලි යවන්නත් ඕනේ නේද? ඊළඟට තියෙන්නේ පින්වතුනි, ඒකේ ඉදිකිරීම කටයුතු කරන්න. ඒකට අපේ ඒකේ පළමු අදියර විදිහට අපිට ආකිටෙක්චර් කෙනෙක්ගේ අවශ්‍යතාවය දැනුණාම ඒ ගැන අදිස්ථාන කරන්න විතරයි ඕනි උනේ. අපිට මෙහෙන් ලන්ඩනයේ ඉන්න ඒ පන්සල් කීපයක ඒ වගේ වැඩ කටයුතු කරපු ආකිටෙක්චර් මහත්මයෙක්ව ඉදිරිපත් කළා අපේ පින්වත් මහත්මයෙක්. ඒ වගේම ලංකාවේ ආකිටෙක්චර් ෆර්ම් එකක ඒ ෆර්ම් එකක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා තව පින්වත් මහත්මයෙක් කටාර රටේ වෙසෙන්. ඒ මහත්මයා ගානේ සහ ඒ ෆර්ම් එක ගානේ ඒ ආකිටෙක්චර් වැඩ කටයුතු ටික සිද්ධ කරලා දෙන්නම් කියලා. දැනට පින්වතුනි අපි අන්නේ ස්ටේජ් එකේ ඉන්නවා. එතකොට පින්වතුනි මේ සද්ධර්මය අවබෝධ කරගත්ත පිරිසක්. මම මුලින් හිතන් හිටියේ මේ පැවිද්ද උදෙසා යන ගමනේ හෙවත් කෝච්චියේ 50ක් විතර ඉඳී කියලා. මේ බව ප්‍රකාශයට පත් කළා අද වෙනකොට සති 3යි. මේ 3 සතිය තමයි අද පූර්ණ වෙන්නේ. මේ වෙනකොට 50 දිනකට කිට්ටු සංඛ්‍යාවක් නම් දීලා තියෙනවා. පැවිද්ද උදෙසා. ඒ අය අතර පිංගුතුනි, ඒ අය අතර වැඩි හරියක් 99.99%ක් මේ සද්ධර්මයේ මනාකොට ශ්‍රවණය කළා. මනා අවබෝධයට ආපු පිරිස. ඉතින් ඒ අය පැවිදි වෙලා මහා කාලයක් යන්නේ නැහැ පිංගුතුනි. ඉදිරි මාර්ගඵලයන් ලැබලා නිවන් දකින. ඒ වගේම අපි ප්‍රකාශයට පත් කරන්න ඕනේ මේ පැවිද්ද පින්වතුනි අපි විසින් එහෙම සිද්ධ කරන එකක් නෙමෙයි. මේ අලුත් රටාවක් ගොඩ නගනවා එහෙම නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේ වදාළ විනය නීති කිසිවක් උල්ලංඝනය නොවන පරිදි තමයි පින්වතුනි අපි කටයුතු කරන්නේ. එතකොට 150ක් හරි උත්තම පිරිසක් පැවිදි වෙනවා නම් ඒ පැවිදි වීම පැවිදි කිරීම සිදු කරන්නේ දසවයස් පිරිච්ච උපසම්පදාවෙන් දසවයස් පිරිච්ච මහා ස්ථවිරයන් වහන්සේලා කීප නමකට අපි ආරාධනා කළා. ඒ අය ලව්ව තමයි, ඒ උත්තමිය ලව්ව තමයි ඒ පැවිද්ද කියන එක ලබා දෙන්නේ. යම් උපසම්පදාවක් වෙනවා නම් පින්වතුනි ඒ උපසම්පදාවත් ඒ උත්තමිය අතින් තමයි සිද්ධ වෙන්නේ. මේ අලුත් සාසනයක් එහෙම ගොඩ නගන්නේ අපි. ලෝක සම්මත වික්ෂු චාරිත්‍රයක් තියෙනවා නම් ඒ චාරිත්‍රය කඩන්නේ නැහැ. හැබැයි එකම එක වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි හුදෙක්ම නිවන පමණයි. හුදෙක්ම නිවන විතරයි. ආයි වෙන දේවල් එතන නැහැ. අඳුම තරමේ බෝධීන් වහන්සේ නමක්වත් රෝපණය කරන්නේ නැහැ. ඇවිල්ලා බෝධි පූජා තියලා වැඳලා යන්න ඒව නැහැ. මහා බෝධි රුක්සයක් රෝපණය කරනවා. ඒ බෝධි රුක්සයේ කොටස් 37ක් තියෙන ඔය 37 පූර්ණේ කරගත්තා නම් මහා බෝධියට පත් වෙන හැකි. 37 බෝධිපාක්ෂික ධර්මයන් නම් එතන තියෙනවා. ඇවිදින්න ඒක කරගන්න තමයි තියෙන්නේ. එහෙනම් අවශ්‍ය වෙන්නේ වීර්‍යවන්තයෝ විතරයි පිංගතුනි. ඒ වීර්‍යවන්තයන්ට අප උපස්ථාන කිරීමවත් පිරිස එකතු වෙයි. මේ ගිය සතියක් ඇතුළත ඒ ආචාර්ය කියන්නේ පින්වතුනි අපි උදෑසන අවදි වෙනකොට 3 විතර මැසේජ් එවලා තියෙනවා. අපි කෙනෙහි අනුකම්පාවෙන් අපිටත් මේ අවස්ථාවට මේ පැමිණෙන්න ඉඩ සලසලා දෙන්න පැවිද්ද ලබා දෙන්න අපිට ආදී වශයෙන්. තීදිරියේදී පින්විතනේ ඔය සංඛ්‍යාව වැඩි වෙනවා. සමහර පිරිස් කියනවා අපමට ප්‍රශ්නයක් තියෙනවා අවුරුදු දෙකක් යනකම්. ඒ අවුරුදු දෙක මට අද අපේ මහත්මේ කිව්වා මේ මාත් එක නෙමෙයි අතට මේව කතා කරන්නේ මම කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ පින්විතනේ. එහෙම කරන්න බැරි නිසා. අපේ මහත්මේක අද කියනවා එක මහත්මේ කිව්වලු මට අවුරුදු දෙකක් යනකම් මේ අවස්ථාවට එන්න විදිහක් නැහැ. නමුත් මම ඒ කටයුතු උපරිමයෙන් කරනවා. මට හම් වෙන පඩියෙන් යම් කොටසක් මගේ දෙමාපියන්ගේ රක්ෂණය සඳහාද ඉතිරි සියලුම දේ ආරාමයටද ඒ උත්තම භික්ෂූන් වහන්සේලාගේ සුඛ විහරණයටද මම යොදනවා කියලා ආදි වශයෙන් ඉතින් සීහනාද කරනවා පිරිස්. මම මේවා කියන්නේ පින්වතුනි සද්ධාව ඇතියුන්ගේ සද්ධාව වැඩි කරන්න වත් ඒ කියන්නේ අර භක්තියක් ඇති කරෝලා මේවට ආධාර උපකාර ගන්න එහෙම අදහසින් එහෙම නෙමෙයි. මම ඔබට එදත් කිව්වා අදත් කියන්නේ පින්වතුනි ඔබගෙන් අපි සත පහක්වත් ඉල්ලන්නේ නැහැ. ඉල්ලලා ගන්න කිසිම දෙයක් පින්වතුනි මේ ශාසනයේ කැප නැහැ. මොකද හේතුව ඔබ මාගේ ඥාතිවරුන් නොවන නිසා. ඥාතිවරයෙක් හෝ ඉතාමත් කුළුපග දායකයෙක් ගෙන්නම් යමක් ඉල්ල ගන්න පුළුවන්. ඒ සල්ලි ඉල්ලන්න කියලා නෙමෙයි බුදුහාඳුරෝ කියලා තියෙන්නේ. සිවුරක් මහගාන ඉදිකට්ටක් නැත්තම් තමන්ගේ ඥාතිවරයෙක්ගෙන් හෝ ඉතාම කුළුපග දායකයෙක්ගෙන් ළඟම දායකයෙක්ගෙන් මට ඉදිකට්ටක් ගන්න පුළුවන්ද කියලා ඉල්ලන්න පුළුවන්. ඒකත් මට ඉදිකට්ටක් දෙනවද නෙමෙයි. මං ඉස්සරහට පෙන්වන්නම් පින්වදිනු බුදුදහමේ ආවාසයෙන් සිංහල භාෂාව ගොඩනැගිලා තියෙන හැටි. ඔබ දන්නවද පිංගුදෙනි අපි කියනවා නේද වලක් හාරමුද කියලා අහන්නේ වලක් හාරනවද කියලා අහනවා නේද ඒ අහනකොට පඬිතිකුට කියන්න බලන වලක මොනවද මං හාරන්න තියෙන්නේ නේද මේ වලක් නිතිනවද මොනවද තව හාරන්න තියෙන්නේ වලක මොනවද තව හාරන්න තියෙන්නේ නේද වලක් කියන්නේ හාරපු එකක් නමුත් එහෙම ඇවිල්ලා තියෙන්නේ පිංගුදෙනි ශාස්ත්‍රුන් වහන්සේ විනය නීතියක් පනවලා තියෙනවා පස් හාරන්න බෑ උපසම්පන්න වික්ෂුව ඒ වගේම අන කරන්නත් බෑ. අන කරනවා නම් මේ පස් හාරමුද කියලා කියන්න බෑ. සම්මුතියකට ඇවිල්ලා වලක් හාරමුද කියලායි කියන්නේ. ඔන්න ඕවා තමයි පිංගුතුනි අපේ මේ සිංහල වාසාවට එකතු වෙලා තියෙන්නේ. එන හොදාකාරම දැනෙන දෙයක් තියෙනවා මොකද්ද? සීය හෙලයා කියලා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ දරුවෝ. අද ඉන්දියාවේ අතපල්ලෙන් වැහැල්ලා ගිහලා හිතන් හිටියා. ඒක කොහොම හරි පිංගතුනි ඒකයි මම ඔබට කිව්වේ අපි මේ කිසි දෙයක් මම ඔබට මේ හැම දෙයක්ම කියනවා ක්‍රමානුකූලව මේ සිද්ධ වෙන සිද්ධාමය මම ඔබට ප්‍රකාශයටපත් කරනවා හැමදාම මොකද එහෙම කරන්නේ පිංගතුනි අද ලෝකවාසී පිරිස් මේ පැවිද්ද උදෙසා බලාගෙන ඉන්නවා එතකොට ඒ අයට තේරෙනවා දැන් මේ ගමන ඉදිරියට යනවා ඉදිරියට ගිහිල්ලා මේ ගමන මේ විදිහට සාක්ෂාත් වෙනවා කියලා ඒත් එක්කම පිංගතුනි මම ඔබට එදා ඉඳලම කියන්නේ අපෙන් අපිට සමහර මහත්තුරු කතා කරලා අහනවා අනේ ඔබතුමාලට මොන හරි ඕනනම් කියන්නකෝ අපි කැමැති උදව් කරා හැමදැනීම අපිට කෝල් දෙදී අහනවා අරක හදන්න මේ කීයද හරි දෙන්න මහත්තයෝ අරක හදන්න කීයක් හරි දෙන්න මහත්තයෝ කියලා අනිත් අය කෝල් කරනවා ඇයි ඕගොල්ලෝ අපෙන් අහන්නේ නැත්තේ අපි ධර්මයේ ඉගෙන ගන්නේ අපි මේ නිවන් මඟ සකස් කරගන්නේ ඔබ සියලු දෙනා කරන වැඩ කටයුතු නිසා මං ඒ අයට එදත් කිව්වේ පින්තුනි පින කියන එක කරවන්න පුළුවන් එකක් නෙමෙයි පින කියන එක කවුරු හරි කරෙව්වොත් පින්තුනි ඒක මහා අසාධාරණයක් කරන්නේ ඒක නිසා තමයි ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කිසිවක් ඉල්ලන්න එපා ඒකට හේතුව තමයි පින්තුනි හිතලා බලන්න මම දානයක් දෙන්න සූදානම් වෙනවා මම මහා සාර දානයක් දෙන්න සූදානම් වෙලා මං ඔබට කියනවා මං අටපිරිකර 100ක දානයක් දෙන්න යන්නේ. ඔයා 10ක් දෙනව නේද? ඒ වෙලාවේ පිංගතනි ඔබ ඉන්නේ ලොකු ප්‍රශ්නෙක. නායකාරයෝ ඇවිල්ලා ණය ඉල්ලනවා. ගෙවල් කුලිය ගෙවා ගන්න බැරුව දෙන්න දෙමහල්ලෝ. දත කකා ඉන්න වෙලාවේ මම කිව්වොත් එහෙම. එහෙනම් අටපිරිකර 10ක් හරි නේද? මම හෙවත් කවුරු හරි හිතන්නකෝ යාළුවෙක් කියනවා. Tamanḍa උදව් පදව් කරන යාළුවෙක්. දැන් දෙන්න දෙමහල්ලෝ ඔය පින උදෙසා දරන මතේ මොකක්ද දෙන්න දෙමහල්ලෝ මේ මොහොතේ ඉඳලා කතා වෙන්නේ අයියෝ මේ යකා මේ වෙලාවේ මිල්ලුවනේ දැන් ඉතින් මේ පිරිකර හොයහල්ලකෝ මේවට කොහෙ දෙන්න සල්ලිද මේ ගෙවල් කුලිය ගෙවා ගන්න බැරුව අපි දෙන්න ඉන්නේ දැන් ඔක නොදුන්නොත් එහෙම ඕක තරහ වෙනවා. ඕක තරහනොත් ඊට වඩා පාඩුයි. උන් වාගේ මාළිවත් උගස් තියලා දෙන්න. සිංහතුනි, භික්ෂූන් වහන්සේ නමකට ඉරිදිය තියෙනවනේ. ඒ ඉරිදිය තුලින් බැලුවොත් එහෙම මේ අටපිරිකර ලැබුණේ කොහොමද කියලා. ඒ උත්තමය සිංහතුනි අටපිරිකර බාර ගන්න නැහැ. මොකද ඒක කැප නැහැ. ඒක බලෙන් කරපු දානයක්. බල කළා දීපු දානයක්. ඒක අසාධාරණ වස්තුවක්. ඒක නිසා පිංගතුනි මේ බුද්ධ ශාසනය එක කැප නැහැ. අන්න ඒක නිසා තමයි පිංගතුනි අපි ඔබට කවදාක්වත් අපි මෙහෙම දෙයක් කරනවා කියලා කියනෝ මිස අපි ඔබට කියන්නේ නැහැ ආ ඔන්න බාර ගන්න දැන් ඉතින්. ඔන්න දැන් කරනවා. හුටියක් නම් මෙච්චරයි. ආදී වශයෙන්. එහෙම ඒව නැහැ. මොකද පිංගතුනි අපි කරන්න බැරි වැඩ කරන්නේ. මෙතනින් එහාට පිංගතුනි මේ වගේ මේ වැඩ ඔච්චර තමයි. ඔළුවට පුදුම බරක් මෙතර කල් තිබිච්ච මානසික නිදහස සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. නිින්දයන් නැති මට්ටමක දක්වා ඒක වර්ධනය වෙලා තියෙනවා. ඒකට හේතුව පිංගතුනි මේ කරුණු කාරණා ඒ දවස වෙනකොට සම්පූර්ණ වෙන්න ඕනේ. පැවිද්ද සඳහා දින තීරණය කළා තියෙනවා. සැප්තැම්බර් මාසේ පළවෙනිදා වෙනකොට පිංගතුනි ඒ ආරාමයේ භික්ෂුන් වහන්සේලා තැන්පත් වෙයේ විදිහට එතනින් යහට උන්වහන්සේලාට තියෙන්නේ හුදෙක්ම පරිනිර්වාණයේ උදෙසා සටන් වදින්න. වෙන කිසි දෙයක් කරන්න උන්වහන්සේලාට නැහැ. තමාගේ පරිනිර්වාණයේ උදෙසා සටන් වදින එක තමයි කරන්න තියෙන්නේ. භික්ෂු භික්ෂුණී දෙපිරිස. අද ලෝක සම්මතයේ භික්ෂුණීන් වහන්සේලා නැහැ කියලා මතයක් තියෙනවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි භික්ෂුණී ශාසන ඇති කරන්න යන්නේ නැහැ. ලෝක සම්මතයෙන් ඇති කළ දුන්නොත් පිළිගන්නවා මිස. නමුත් සාමනේරීන් සාමනේරි වරියක් වශයෙන් කටයුතු කළා. සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් උපසම්පදා වුණාම ඇති. ආය අමුතුෙන් ඕව හොයන්න දෙයක් නැහැ. භික්ෂුන් වහන්සේලාටත් එච්චරයි. අමුතුෙන් ආය මං උපසම්පදා කියලා කොහෙ යන්නද? මොනව කරන්නේ උපසම්පදා? සීලෙන් උපසම්පදා වේ. නමුත් අවශ්‍ය කාලෙදී උපසම්පදා වීම මේ කටයුතු ඒ උත්තරමයෙන් විසින් කරයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කියන්නේ පින්වතුනි, එතන අවශ්‍යතාවයේ තියෙන්නේ ලෝක සම්මත උපසම්පදාව ගන්න නෙමෙයි. අවශ්‍යතාවයේ තියෙන්නේ මොකද්ද? ශාස්ත්‍රුන් වහන්සේගෙන් උපසම්පදාව ගන්න. ශාස්ත්‍රුන් වහන්සේ මුල් කාලේදී උපසම්පදාව දුන්නේ. ආන්ගේ උපසම්පදාව ගන්න උත්සාහ කරා. ඒ උදෙසා තමයි එතන ඉන්න ෆිරිස් කටයුතු කරන්නේ. ඉතින් පින්වතුනි මේ ගත වෙච්ච සතියේ මං හිතන්නේ අපි මේ වෙනකොට මොකද අපිට කටාර රටේ ඉන්න මහත්තුරු පිරිසක් විශාල මුදල් ආධාරයක් එහෙම කරලා තියෙනවා. ඒ වගේම අපි සතු ධනය ඒවට කැප කරලා බොහෝ දුරට ඒ ඉඩම ගැනීම උදෙසා අවශ්‍ය 1,80,00,000 කියන එක ඊළඟ සත්‍ය තුරත් අපි සම්පාදනය කරගන්නවා. ඒවට අදාළ පින්වතුනි ඒවට අදාළ පාරමිතා පුරපු උත්තම පිරිස් ලෝකේ ඉන්නවා. ඒ අය ඒ දේවල් කරයි. එච්චරයි. ඒ වගේම පින්වතුනි බලන්න මේ සද්ධර්මය අවබෝධ කරගත්ත පින්වතුන් කරන වැඩපිළිවෙල වල හැටි මම කතා කළාම අපේ ලංකාවේ මහත්මයෙක් කියනවා ත්‍රිපිටක පූජාව කරමත තියාගෙන ඉන්න මහතුරු ඒක මහත්මයෙක් කියනවා ආරාම පූජාව සඳහා ත්‍රිපිටක ගිණුමෙන් ලක්ෂ 8ක ලෝන් එකක් දෙන්න පුළුවන්. දැන් බලන්න පින්වතුනි ඔබගේ ධනයට මොනතරම් වටිනකමක් දීලා තියෙනවද කියලා ඒ උත්තරේ. ආරාම පූජාවට ත්‍රිපිටක පූජා ගිණුමෙන් ලෝන් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ ත්‍රිපිටකයක් උදෙසා පූජා කරන එක 7-5ක්වත් ඒ හැර අන්නේ වැඩකට යොදාගන්නේ නැහැ. එනයින්ින් පෙට්‍රල් ටිකක් ගහන්න ගනින්න. ඒකයි පින්වතුනි. මාර්ගඵලලාභී ගිහියෝ ඉදිරියේදී මේ දේවල් හසුරුවයි. අපිට තියෙන්නේ මේක ගොඩනගලා පළමු ගොඩනැගීම සිද්ධ කරන්න විතරයි. අපි හිතන් හිටියේ කුටි 50කින් මේක ගොඩනගන්න. නමුත් දැන් මේක කුටි 100ක් දක්වා දීර්ඝ කරන්න සිද්ධ වෙලා තියෙන බව පේනවා. තේ උදෙසා ඒ මහත්තුරු කටයුතු කරයි. ඔබ බලාපොරොත්තු වෙන්න එපා පින්වතුනි ඔබගෙන් අපි ඉල්ලයි කියලා. එහෙම එකක් කරන්නේ නැහැම තමයි. මොකද සමහර අය අපෙන් අහහ එවනෝ. මම මේක කියන්නේ ඒක නිසා. කිසි ඉල්ලීමක් නැහැ පින්වතුනි. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අවශ්‍ය ප්‍රමාණයෙන් මේ මහත්තුරුත් එක්ක සම්බන්ධ වෙලා ඒවට සම්දායක වෙන්න. ඒ වගේම එක මහත්මියක්, ඇත්තටම මහත්මියෝ දෙදෙනෙක් අප වෙත ඉල්ලීම් කරලා ඉවලා තියෙනවා. අපි කැමති කුටියක් හදන්න, කුටියක් උදෙසා ඒ පූජ කරන්න කියලා. ඒ කියලා ඉවලා තියෙනවා අහවල් ස්වාමීන් වහන්සේ උදෙසා අපිට කුටියක් පූජ කරන්න පුළුවන්ද කියලා. නමුත් පින්වතුනි, ඔබ තරයේව මතක තියාගන්න, ඔබගේ ධනය පූජ කරනකොට දැනගෙන පූජ කරන්න. එහෙනම් අහවල් භික්ෂූන් වහන්සේට මම කුටියක් හදලා පූජ කරනවා කියන තැනට යන්නේ නැතුව, ආර්ය මහා සංඝරත්නයට මම කුටියක් හදලා පූජ කරනවා කියන අදිෂ්ඨානෙට එන්න. කුටියක් හදනවා කියන තැනට යන්නේ නැතුව පුළුවන් නම් ආරාම පූජාව කරනවා කියලා එතනට ගිහිල්ලා පින්වතුනි ඒ ධනෙ එහෙම බාර දෙන්න. එතන ඒ පිරිස් ඒ දේවල් කරයි. එතකොට ඔබගේ කුටියෙන් ඔබගේ මුදලෙන් තමයි පින්වතුනි ඒ සියලුම දේන. ඒ සියලුම කුටි නිර්මාණය වෙන්නේ. ඒක නිසා ගෞරවයට පත් වෙලා ආවල් හාමුදුරුවන්ට මට මේක පූජ කරන්න පුළුවන් නම් හොඳයි කියලා හැඟීමට එන්න අවශ්‍ය නැහැ. අවශ්‍යතාවය තියෙන්නේ ආර්ය මහා සංඝරත්නය උදෙසා මේ කුටිය පූජා කරනවා කියලා. එහෙමනම් පින්වතුනි, ඒ ආර්ය මහා සංඝරත්නය උදෙසා කුටියක් හදලා පූජා කරද්දී ගිහි පිරිස් ඒ පැවිදිවන් යන උත්තමයෝ හොඳට කල්පනා කරගන්න ඕන දෙයක් තමයි, ඔබ ආර්ය කියන ශාස්ත්‍රුන් වහන්සේගේ පුත්‍රයෙක් වෙනකල් ඔබ ඔය ඉන්න කුටියට ණයයි. ඇයි ඔබ ඉන්න කුටියට ණය? ඒක ඔබ උදෙසා පූජා කරපු දෙයක් නෙවෙන නිසා. එහෙනම් වහ වහ තියෙන්නේ ණයෙන් නිදහස් වීම වස් ආර්ය මාර්ගයේ වඩලා අරහත්ත්වය සාක්ෂාත් කරගන්න. ඒ වගේම ඔබ වෙනුවෙන් දම් පූජ කරන්න. ඒ මහත්මිය මහලෙවල තියෙනවා පැවිදි මංගල්‍යයේ දවසේ දානේ අපි බාර ගන්නවා කියලා. බොහොම හොඳයි. හැබැයි පැවිදි මංගල්‍ය කියලා එකක් නැහැ. පිංගතුනි, මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ බොරු වැඩ නැහැ පිංගතුනි. මට තේරෙන්නේ නැහැ ඇයි මේ මිනිස්සු මේ සම්බුද්ධ ශාසනයේ බොරු වැඩ වලට පාවිච්චි කරන්නේ කියලා. පැවිද්ද මොනවද පිංගතුනි? මංගල්‍ය මොනවද පිංගතුනි? මේ ලයාන්විත තාල කොහෙන් ආපුවද? ලයාන්විතව ගායනා කරන බුදුහාමුදුරුවම කියලා තියෙනවා ඒක දුක්කට ආපත්‍ය. මේ ගාථා ලයාන්විතව ගායනා කරන්න එපා. දුක්කට ආපත්‍යක් වෙනවා. නිවන් දකින්න හරි අමාරු වෙනවා ඊට පස්සේ උඹලට. නමුත් මොනවද මේ ලයාන්විත ගායනා? අපේ එක පිරිසක් මගෙන් අහනවා, දැන් පැවිදි වෙන්න ගිහිල්ලා ඒ පැවිද්ද ඉල්ලනකොට ඒක ලයාන්විතව ගායනා කරන්න ඕනේ. කොහෙන් හරි මම දන්නේ නැහැ කොහෙන්ද දැක්කේ කියලා මයින් අහන්න එපා. මම දන්නේ ඒ දන්නේ නැහැ. හැබැයි බින්දුනි, සංඝ පීතෘන් වහන්සේලාගේ තීරණය තමයි ඒ පැවිද්ද ඉල්ලන ඒ කර්ම වාක්‍ය සහ ඒ තිසරණයේ සමාදන් වෙන වෙලාවේ මාත්‍රා හරියට ශබ්ද කළා කිව්වේ නැත්තම් පැවිද්ද පිහිටන්නේ නැහැ කියලා. එහෙනම් ඇදලා පැදලා එහෙම කිව්වොත් හැබැයි ඇදලා පැදලා කියනකොට පින්වතුනි වටේ ඉන්න අයට හරි ආසයි. ඇයි? ෂා හරි ෂෝක්නේ. නිකන් ඔහේ කියනවා නෙමෙයි. ඇදලා ලස්සන්ට කියනවා. මෙතන තමයි හරි තැන. කියලා අනිත් උත්තම වික්ෂුන් වහන්සේලා නිගහ කළා. ගිහියා කියන්නේ ඉතින් දන්නවනේ කවුද කියලා. අනිත් උත්තම වික්ෂුන් වහන්සේලා නිගහ කළ ඉවර වෙලා පින්වතුනි මොකද කරන්නේ? ඒ තැන් වල läගගෙන ඉන්නවා. නමුත් පින්වතුනි පැවිද්ද පිහිටන්නේත් නැහැ. නිකම්ම හිතලා බලන්නකෝ. ඕකාසහම් බන්තේ පබ්බජ්ජං යාචාමි. හාමුදුරු නමක් ඉදිරියට ගිහිල්ලා කියනවා. උපසම්පදාවෙන් අවුරුදු 10ක් පැරණි හාමුදුරු නමක් ඉදිරියට ගිහිල්ලා උන්වහන්සේගෙන් ආයාචනය කරනවා. ස්වාමීනි, පළමුව මම ඔබ වහන්සේගෙන් පැවිද්ද ආයාචනා කරමි. දෙවනුවද ස්වාමීනි, ဒုတိယံපි අහම් බන්තේ, තතියම්පි අහම් බන්තේ. එහෙනම් ගිහිල්ලා මේ ඒ කාලේ වික්ෂූන් වහන්සේ නමක් වෙන්න ඕනේ උතුමෙක්. ගිහිල්ලා තවත් වික්ෂූන් වහන්සේ නමකගෙන් කතා කරන්න ඉල්ලපු එකක් මේ තියෙන්නේ. ඕකාසහම් බන්තේ පබ්බජ්ජං යාචාමි. දැන් ඕක මොකද්ද පිංගුදේ? ලයන්විතව කියන්නේ. දැන් ලයන්විත කියනවා කියන්නේ පිංගුදේ මේ අමුතු එකක් හැදිලා නේද? එගනේ හාමුදුරු ඉස්සරහට කියලා කියනවා. හාමුදුරුවනේ මට පැවිද්ද දෙනු මැනවි. දැන් ඔබ ඔහොම ගිහිල්ලා හාමුදුරු කෙනෙක් ඉස්සරහට කියලා කිව්වොත් එහම හාමුදුරු කියන්නේ මොකද්ද? මහත්තයෝ ඔහොමම විසංකොඩුවට යන්නේ කියලා. හවුද නැද? එහෙනම් පින්වතුනි මේ හදා ගන්න දේ. මොකද මේ ගැරිහිය යුතු මට්ටමේ ඉන්න ගිහියෝ, මම ඔබ ගැන නෙමෙයි කියන්නේ, සද්ධර්මයේ අහන පිරිස් නෙමෙයි, ගැරිහිය යුතු මට්ටමේ ඉන්න ගිහියෝ හරි ආසයි ලයාන්විත දේවල් වලට. ඒක නිසා පින්වතුනි ලයාන්විත දේවල් නිර්මාණය කළ දෙනවා. නමුත් පින්වතුනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනේ තියෙන්නේ නිකම් බොරු කරන්න නෙමෙයි. ශ්‍රී සම්බුද්ධ ශාසනේ ඉන්නේ පිංගුතුනි කෙලින් උත්තමය. ඍජු පිරිස ඉන්නේ. ඒක නිසා ඔය ලයන්විත වැඩ එතන නැහැ. තිසරණේ හරියට කියන්න ඕනේ. හරියට මාත්‍රා ශබ්ද කරන්න ඕනේ. එහෙම කිව්වේ නැත්නම් පැවිද්ද පිහිටන්නේ නැහැ. ඒකයි මම කිව්වේ පිංගුතුනි පටන් ගන්නකොට මේ අපි මේ කතා කරන මේ පැවිද්ද කියන දේ ලෝක සම්මත භික්ෂූන් වහන්සේලාගෙන් එපිටට යන්නේ නැහැ. සාස්ත්‍රුන් වහන්සේගේ විනය නීති එකකටවත් පටහැනිව කිසිම කටයුත්තක් සිද්ධ වෙන්නේ නැහැ. ඔය කියන තැන පින්වතුනි නායකයෙක් කියලා කෙනෙක් නැහැ. ඔය ආරාමයට නායකයෙක් කවුරුත් නැහැ. ඔය ආරාමයේ ඉන්නේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා. මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා පින්වතුනි එකිනෙකනාට උදව් කරගන්නවා. නොතේරුණු දහම් කොටස් කියලා දෙනවා. ලොක්කෙක් මුදුනෙක් නායකයෙක් කියලා කවුරුත් එතන නැහැ. හැමෝටම තියෙන එකම එක කටයුත්තක්, ඒ කටයුත්ත කරගෙන නිවන් දකින්න එක තමයි කරන්න තියෙන්නේ. වෙන කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. ඒක නිසා පින්විතනි මේ උත්තම පිරිසට දානයක් දෙන ලැබෙන එක මහත්ඵලයි, මහානිසංසයි. ඉතින් අපි මේ දානය නම් අනුදනිනවා. මේ දානය එතුමියට දෙන්න පුළුවන්. නමුත් පින්විතනි පැවිදි මංගල්‍ය කියලා එකක් නැහැ. පැවිද්ද ගත්ත සැනින් මොකද කරන්න තියෙන්නේ? මහා ලාභයක් ලැබිච්ච කෙනෙක් ලෙස බඩගින්න ඉන්නේ කීයට කෑමක් හම්බ වෙච්ච ගමන් ඒක මොකද කරන්නේ? මොකද කරන්නේ? කාගෙන යනව හැරෙන වෙන මොනවද? එහෙනම් මේ කල්ප ගානකට පස්සේ ලැබිච්ච මේ මහඟු දායාදේ ලබා ගත්ත ගමන් ඒක මොකද්ද ඊළඟට කරන්නේ? එතනම වාඩි වුණා කටයුත්ත කළා. අදද හෙටද අනිද්දාද? පුළුවන් නම් මං අද රෑම මේක කරලා ඉවර කරගන්නවා කියන අදිස්ථාණයෙන් වාඩි වෙනවා. ඒක තමයි කරන්න තියෙන්නේ. ආහාරයක් ඕන නිසා යනවා. ශරීරයේ කුණු වෙන නිසා ගිහිලා නා ගන්නවා. හැමෝටම පිංගුතනි විනය නීති print කරලා ලබා දෙනවා. තමන්ගේ කුටියේ ගහනවා විනය නීති print කරලා. මෙන්න මේ ටිකයි විනය නීති. එහෙනම් දැන් කවුරුත් එයිද ඔබ විනය නීති කඩනවද නැද්ද කියලා හොයන්නේ? කවුරුත් ඒද විනය නීති කඩනවද නැද්ද කියලා හොයන්නේ එහෙම. කවුරුත් එන්නේ නැහැ. තම තමන්ට තියෙන්නේ තම තමන්ගේ කටයුතු කරගන්න. අරහත්වේ උදෙසා කටයුතු කරා. කොහොමත් පින්වදිනේ අපිට දැනෙන දේ තමයි මාසයක් යනකොට දාන 365 උත්තම පිරිස ඉදින් බාරගනි. මොකද ඉතින් එක පාරයිනේ. දවසටම එක වේලයිනේ. දවස් 365 පිරිසකට විතරයි ඒවට chance එක තියෙන්නේ. තේ දේවල් ඒ විදිහට බාර ගැනීම. එහෙනම් ආයි භික්ෂු පිරිසට කිසිම දෙයක් නැහනේ. කරන්න තියෙන එකම දේ මොකද්ද? කුසට ආහාරක් දෙනවනම් පින්වත් උපාසක පිරිස. මොකද මං ගිහි කියන නාමයෙන් ආමන්ත්‍රණය කරන්න කැමති නැහැ. මොකද ගිහියා කියලා කියන්නේ ගැරිහි යුත්තහින්න. පින්වත් උපාසක උපාසිකා පිරිස් පින්වතුනි තමන්ට කරන්න පුළුවන් හැමදේම ඒ වෙනුවෙන් කරයි. එතන ඇවිල්ලා වැටිගෙන ඉඳගෙන දන් උයලා දෙයි ඔබට. ඒ අය ඔබගෙන් බලාපොරොත්තු වෙන එකම එක දෙයයි. ඒ තමයි ඔබගේ නිවන. නිගමනේ හිතලා බලන්න. ඒ අය ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබගේ නිවන. අම්මා වගේ නේද? අම්මෙක් ළමයෙකුට උගන්වන්නේ. එතන අම්මා මොකද්ද ළමයාගෙන් බලාපොරොත්තු වෙන්නේ? ළමයාගේ දියුණුවනේ අම්මා බලාපොරොත්තු වෙන්නේ. නේද? අම්මා බලාපොරොත්තු වෙන්නේ ළමයාගේ දියුණුව. එහෙනම් ළමයාට වැඩ කරන්න තියෙන අම්මගේ දියුණුවටද? නෑ, ළමයාට වැඩ කරන්න තියෙන තමන්ගේ දියුණුවට. එතන අම්මා උදව් කරන්නේ මොකටද? ළමයාගේ දියුණුවට. එහෙනම් පින්වදින මේ උපාසක උපාසිකා කියන පිරිසත් අන්න එහෙම පිරිසක්. ඔබ වෙනුවෙන් මේ කටයුතු කරලා දෙන්නේ අම්මා කෙනෙක්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෙක් රකින්න ආකාරයෙන් ඒ උත්තරම පිරිස ඔබව ආරක්ෂා කරයි. ඔබට තියෙන්නේ කටයුත්ත කරගන්න. ඒ වගේම පින්වතුනි මම ඔබගෙන් තව ඉල්ලීමක් කරන. විශේෂයෙන්ම පින්වතුනි මේ පැවිද්ද උදෙසා මේ වෙනකොට අදිස්ථාන කරන් ඉන්න පින්වත් පිරිස. පින්වතුනි මහත් ගස ලෙස අපරිමාණ ලෙස ආර්ය මෛත්‍රිය වඩන්න. ඒ ආර්ය මෛත්‍රිය වඩනකොට පින්වතුනි මේකට හිත ඇලිලා ඒත් ගලෝ ගන්න බැරුව ඉන්න පිරිස් වලට හේතු වාසනා සම්පත්තිය සැකසিলা එයි. හැබැයි ආර්ය මෛත්‍රියයි වඩන්න ඕනේ. ලෝක සම්මත මෛත්‍රිය වඩන වැඩක් නෑ. පුළුවන් තරම් ආර්ය මෛත්‍රිය වඩන්න. මහත් ගත ලෙස වඩන්න. ඒ වඩනකොට පින්වතුනි හේතු වාසනාව තියෙන උත්තම පිරිසල්ට ඒ හේතු වාසනාව සම්පූර්ණ වෙයි. පාරමිතා සම්පූර්ණ වෙයි. සම්පූර්ණ වෙලා පින්වතුනි ඒ අය පැවිද්ද උදෙසා එයි. ඒ ආරාම විහාර කෙරවිලා ඒ ස්ථානවල පදිංචි වුණාට පස්සෙත් පින්වතුනි ධර්මශාලාව කියලා දෙයක් සකස් වෙන කාලෙකදී ඒ ධර්මශාලාවට හැමදාම අඩුම තරමේ පැයක්වත් ඒ ධර්මශාලාවට ඇවිදිලා සියලුම භික්ෂුන් වහන්සේලා ආර්ය මෛත්‍රී කර්මස්ථානිය වඩන්න ඕනේ. ඒ තුලින් පින්වතුනි නැගෙන කිරණවලින් ඒ ස්ථානියට එන පිරිස හට පුදුමාකාර සිතක් සැලසෙනවා. ඒ සිත තමයි පින්වතුනි නිවන. වෙන මොකුත් නැහැ. නිවන. මොකද ආර්ය මෛත්‍රියෙන් කෙරෙන්නේ මොකද්ද? නිවන ප්‍රාර්ථනා කරන එක. ඒක නිසා මහත් ගත ලෙස වඩන්න. අන්න එතකොට පින්වතුනි ඒකට අදාළ පිරිස් ලහි ලහියේ ඒවට කටයුතු කරයි. අද්දුරු ප්‍රත්‍යක්ෂ දේවල් කියන්නේ. අපේ එක නෝන මහත්මේ කිටියා. ඒ නෝන මහත්මයාට ඕනි වුණා තමන්ගේ ගෙදර පිරිස මේ පැවිදි වීමට ගන්න. මම එතුමියට කිව්වා ඒ අයව සිහි කර කර ආර්ය මෛත්‍රිය වඩන්න. මමත් ඒක කරන්න. දවස් 3-4ක් යනකොට දැන් තේරෙනවා පිංගුතුනි අර තමන් පැවිදි බිමට යනවටවත් කැමති නැතුව හිටපු දෙමාපියෝ සහෝදර සහෝදරියෝ මෙන්න ඒ අයගේ පැවිද්ද ගැනත් අදහස් පළ කරනවා. ආර්ය මෛත්‍රිය පින්වතුනි මහා ප්‍රබල දෙයක්. හැබැයි ආර්යයන් වහන්සේලාට විතරයි. ආර්ය උතුමන්ට විතරයි. නිවනට විතරයි. කවුරු හරි කෙනෙක් අසනීපෙන් එහෙම ඉන්නවනම් ඒ අයට ඉතින් ආර්ය මෛත්‍රිය වඩලා වැඩන්නේ. ඒ අයට මොකද්ද කරන්න ඕනේ? ලෝක සම්මත මෛත්‍රිය වඩන්න. සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. හැබැයි පින්වතුනි මහා සුවේ ඕනේ නැහැ. මේ ඇඟට හැදෙන ලෙඩ ඉතින් සනීප කරන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ආර්ය මෛත්‍රී මේ මෛත්‍රී භාවනාව රෙකෝඩ් කරලා කනගාව ගහගෙන ඉන්න ඕනේ හැමදාම. ඇයි ඒ? මේ ශරීරය කියන්නේ මොනවද? ලෙඩ ගුහාවක් නේ තනිකර. මේ ආද හොඳට ඉන්නවා, හෙට හොටු වැක් කරනවා, අනිද්දාට කන්න රිදෙනවා, අනිද්දාට නහය රිදෙනවා. ඉතින් ඕක තමයි මේකේ තියෙන විදිහ. මේක රංජනීය කර කර තව යන්න තමයි තියෙන්නේ. ඉතින් අපි දැන් තව ටිකකින් ඒව කතා කරමු. ඉතින් පින්ගරනි මෙන්න මේ කරුණු කාරණා හොඳට ඔළුවේ තියාගෙන කටයුතු කරන්න. සියලු දෙනාටම මහා සිතක් උදා වෙනවා. ඒ වගේම පින්වතුනි මේ අවස්ථාවේදී කෝච්චියට නැග ගන්න බැරි වුණොත් පණ ඉතුරු වුණොත් ඊළඟ අවස්ථාවේදී නගින්න. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. තරහක් අහිතක් අමනාපයක් එහෙම එකක් නැහැ. අවස්ථාව ලැබුණාම නගින්න. පණකෙන්ද ඉතුරු වෙලා තිබුණොත් හරි. එහෙමත් නැත්නම් තව කෙනෙක් විසින් තමන්ගේ තිබිච්ච ශාස්ත්‍රුන් වහන්සේ කියන තිබිච්ච අචල සද්ධාව ඉවතට අරන් දැම්මොත් එහෙම ඉතින් කරන්න දෙයක් නැහැ. සෝතාපන්නෙක් ගෙනන් එහෙම වෙන්නේ නැහැ. නමුත් ඉතින් ඒ පාරේ ඉන්න කෙනෙකුට පවා ඉතින් එහෙම වෙන්න බැරි කමක් නැහැ. ඉතින් කවුරු කෙනෙක් එහෙම අරන් දැම්මොත් කරන්න දෙයක් නැහැ. එහෙමත් අරන් දාලත් නරන් දානෙකුත් නැත්තම් පණකෙන්දත් ඉතුරු වෙලා තියෙනවා නම් පුළුවන් වෙලාව කෙන්න පිංවිතනි ඔබ එන ඕනෑම වෙලාවක ඔබට ඒ අවස්ථාව තියෙනවා. මොකද පිංවිතනි ඉතින් ඔය දේවල් වල ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද පැවිද්ද උදෙසා එන උතුම් පිංවතුන් ඔක්කොම ඉතින් තමන්ගේ හිමි දේ සාසනයට පූජා කරලා නෙන්නේ. කුටියක් හදන්න අවිදමු ලක්ෂ 3ක් ගියයි කියලා. නිකන් හිතමු මම දන්නේ නැහැ. ඇත්ත මේන්තුවක් තාම එහෙම එකක් නැහැ. හැබැයි අල්පේච්චයි. කුටිය කියන එක අල්පේච්චයි. අපේ මහත්තුරු මේ දවස්වල මාත් එක්ක විවිධාකාරයෙන් කතා කරනවා මේ කුටිය ගැන. මම එයාට කියලා තියෙන්නේ මේක අල්පේච්චයි. ඊට එක මහත්මෙක් කියනවා ඒ වුණාට ඉතින් ඔබ ඔහොම කිව්වට නවක කෙනෙකුට විශේෂයෙන් රට රවල් වල ඉඳලා එනකොට යම් ප්‍රමාණයක් සැපේට තියෙන්න වෙයි නේද? මම කිව්වේ හදලා දෙන කුටියේ ඉන්න බැරි නම් සියලු මූලික අවශ්‍යතා තියෙනවා. ඇටච් කරපු ටොයිලට් එකක් පවා තියෙනවා. ඒ තුම මාත් එක්ක කතා කරේ ශව එකක් ඒකෙම ඇතුලේ දාන්න. මේ උත්තමයන්ට පහළ වෙන පින් සිතුවිලි මම කියවන්නේ නැහැ. ඇයි මේ උත්තම ගිහි මේ මේ මේ උපාසක උපාසිකා පිරිසක් විසින් තමන් හරි හම්බ කරගත්ත ධනය උත්තම ශාස්ත්‍ර වූ සාසනයට පූජා කරනකොට ඒක අපි පාවිච්චි කරන්න ඕනේ විදිහක් තියෙනවා. භික්ෂූන් වහන්සේ නමක් දවසකට එකපාරයි හෝ දවස් දෙකකට එකපාරයි නාන්නේ. මොකද කුඹුරු කොටන අය නෙමෙයි භික්ෂූන් වහන්සේලා කියන්නේ. භාවනාවට ඉඳගත්තා එච්චර තමයි. දානශාලාවට ඇවිදගෙන යන එක විතරයි කරන්නේ. ආයි ඇවිදිනා භාවනාවට ඉඳ ගන්නවා. දවසකට එකපාරක් හෝ දවස් දෙකකට එකපාරක් නාන්නේ. එහෙම නෑමක් උදෙසා අර උත්තම උපාසක උපාසිකාවක් විසින් පූජා කරන ධනෙන් තව ලොකු ඉඩකුත් අරගෙන නේද? ඉතින් ලොකු කරන්න එපා. නාන කාමරයක් හදනවනේ. ටොයිලට් එක නම් ඉතින් මීටරේ මීටරෙත් ඇතිනේ. ඉතින් අපි මෙහි ඉන්නේ මේ උතුම් වූ ලන්ඩනයේනේ නේද? ලෝක පූජිත ලන්ඩනයේ නේද අපි ඉන්නේ? මතක තරප්පු පෙළියට පඩි පෙළියට තියෙන ටොයිලට් එක මීටරයයි මීටරයයි. ඉතින් ඔය වැඩේ කෙරෙන්නේ නැද්ද? ඔය අගේට කරන්නේ එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා පිංගුතුනි එහෙම එකම සත පහක්වත් නිස්කාරණේ නාශනේ. භික්ෂූන් වහන්සේලාගේ ස්නානයේ උදෙසා වෙනම ස්නානාගාරයක් හදනවා. භික්ෂූන් වහන්සේලාට වෙනමත්, භික්ෂුණීන් වහන්සේලාට වෙනමත්. එතනට වැඩලා ඒ කටයුතු කරගත්තා. ඒ සිවුරු හොදගන්න එක ඒ කටයුතු කරගත්තා. අතන හැදුවොත් එහෙම පිංගුතුනි අර දවසකට හෝ දෙකකට සැරයක් එක අවස්ථා එක වේලක් නාන එකේ උදෙසා ලොකු ධනයක් වැය වෙනවනේ අපරාධ. එහෙම කරන්න හොඳ නැහැ. ඔහොම නෙමෙයි ප්‍රකෝටියක් සල්ලි හම්බුනත් එහෙම කරන්න හොඳ නැහැ. සද්ධාවටපත් වෙන උත්තම පිරිස වලට එහෙම හිතෙනවා. ඉතින් මම ඒ අයට කිව්වේ හදලා දෙන දේ පරිශීලනය කරන්න අමාරු නම් විදි දෙකයි තියෙන්නේ. එකක් සිවුරු ඇරලා යන එක. අනිත් එක ඉතින් මම කියන්න කැමති නැහැ. එච්චරයි පිංගල. රුක්ස මූලයක වාසය කරන්න පුළුවන් උත්මයෙක් තමයි පින්වතුනි එතනට එන්න ඕනේ. නමුත් ඊට අමතර දෙයක් තමයි අපි දෙන්නේ. ඒක නිසා මේ එන උත්තම පිරිස් හැමෝම සිහිපත් කරගන්න ඕනේ. ඔබව මදුරුවන්ගෙන් පවා බේරගන්න කටයුතු සියල්ල සංවිධානය කරනවා. හැබැයි ඒ වගේම ඒ කුටිවලට අර ඉඳගන්න වැසිකිළියක් නෙමෙයි මේ කොමඩ් කියලා තියෙන ඒ වැසිකිළියක් තමයි අපි සවි කරන්නේ. මොකද අසනීප වුණොත් අර මේ ඉතින් ඒක නිසා එහෙම කරනවා. ඒ ධර්මයට තියෙනවා. ඒ ධර්මශාලාව එහෙම හදනකොට ඒවට දැන් තියෙනවා මදුරුව එන්න ඇති වෙන්න ෆ්‍රීකවන්සි එක චේන්ජ් කරලා දාන්න පුළුවන් යන්ත්‍ර. ඒවා පවා ඉතින් හයි කරන්න ඉතින් යෝජනා වෙලා තියෙනවා. එතකොට මදුරු අපිට ඇහෙන්නේ නැහැ. නමුත් මදුරුවන්ට ඇහෙන නිසා මදුරුව එන්නේ නැහැ. එහෙම ක්‍රමවේද තියෙනවා. ඉතින් ධර්මශාලාවක් හදන කාලෙක ඒවා එහෙම කරනවා. හැම දෙයක්ම තියෙනවා. හැබැයි අල්පේච්චයි. ඒ අල්පේච්ඡතාවේ අපි රකින්නවා. ඉතින් පිංගුදිනි මං කියාගෙන ගියේ, ඉතින් මේවට බාධාවක් නැහැ. ඔබ කොච්චර කී දෙනෙක් ආවත් කිසිම බාධාවක් නැහැ. ඒකට හේතුව තමයි පවිද්ද උදෙසා යන සියලුම පිංගුතුන් තමන් සතු ධනෙ ශ්‍රී සම්බුද්ධ ශාසනයට පූජා කරලා යයි. ඉතින් වෙන වෙන කාට දෙන්නද? අපි සතු ධනෙ නම් සියල්ල සම්බුද්ධ ශාසනයේ සතුයි. ඉතින් ඒක එහෙම වෙයි. ඉතින් අයි වෙන කාට දෙන්නද ඉතින් නේද? දන්සලක් දාලා මගේ සල්ලි තියන ඕනේ කියලා අරම්පලයන් කියලා යන්නේ. ඉතින් උත්තම මේ බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරනව හැරෙන්නේ. ඒක නිසා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. වික්ෂුන් වහන්සේලා 19ක් එතනට ආවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. කොහොමත් පිංගුතුනි මහාන වෙන්න ඉන්න අය විතරක් නෙමෙයි, මහාන වෙච්ච උතුමෝ පවා ඇවිදින්න තමන්ගේ කටයුතු කරගනි. නිවන අපේක්ෂාවෙන් මහාන වෙච්ච උතුමෝ ඉන්නවනම් ඒ උතුමේ පවා ඇවිදින්න ඒ කටයුතු කරගනි. ඒ හැම කෙනෙකුට මේ අවස්ථාව සැලසිලා එයි. ඉතින් මං හිතන්නේ මට දැනට ඔය ගැන කියන්න තියෙන ඔච්චරයි. අපි සාකච්ඡාව පටන් ගමු. හැම දවසකම පිංගතනේ මේ අප්ඩේට් එකක් දෙන්න. එතකොට ඔබත් දන්නවා මේ කටයුතු මෙහෙම සිද්ධ වෙනවා කියලා. එතකොට ඔන්න පැවිද්දේ දිනේ තියෙනවා. පැවිද්දේ දිනේ තමයි සැප්තැම්බර් මාසේ පළවෙනිදා වෙනකොට ඒ ආරාමය තුල භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නේ. ඔබට අවස්ථාව තියෙනවා, ඒ අවස්ථාව උදා කරගන්න. පළවෙනි එකේදි බැරි වුණොත් දෙවෙනි එකේදි, දෙවෙනි එකේදි බැරි වුණොත් තුන්වෙනි එකේදි, තුන්වෙනි එකේ බැරිනොත් හතරවෙනි එකේදි උත්සාහ කරලා බලන්න. මම කියන්න නම් තියෙන්නේ පිංගුදිනේ මේ ලෝකේ ප්‍රමණය කරන තරම් හරයක් නම් එක බිඳු මාත්‍රයක්වත් නැහැ. තව මේකේ ඉඳගෙන සංසාරේ දිග්ගස්ස ගන්නවද නැත්නම් වහ වහ කටයුතු කරලා මෙතනින් මිදලා යනවද කියන එක තීරණය කරන්න ඕනේ ඔබ. ඒ වෙනුවෙන් දහම් කතා කරන්න. හැබැයි දැන් මම මෙතන ඉඳලා කියන දේවල් පෞද්ගලිකව එහෙම ගන්න එපා. අනිත් කාරණාව තමයි සිංහතනි මේකත් විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ තමයි මම මේක හොඳ උදාහරණයකින් කියන්න. සිංහතනි අපි මේ කෝච්චියක් සූදානම් කරලා තියෙනවා මේ නිවන් යන්න. ඒ නිවන් යන කෝච්චිය සිංහතනි දැන් ස්ටේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. මම මේ උදාහරණයක් කියන්නේ. ඒ ස්ටේෂන් එකට කෝච්චිය ඇවිල්ලා ගහලා තියෙනවා. නිවන් යන්න ඕනේ අය ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නවා. හැබැයි පින්වතුනි ඔය ස්ටේෂන් එකට එන පිරිසේ දෙගොල්ලක් ඉන්නවා. මොකද ස්ටේෂන් එකට එන්න නම් පින්වතුනි ටිකට් අරන් එන්න ඕනේ. නිකන් එන්න බෑනේ ස්ටේෂන් එක ඇතුළට. ටිකට් ಜಾති දෙකක් තියෙනවා. එක ටිකට් එකක් තමයි පින්වතුනි කෝච්චියේ යන්න ගත්ත ටිකට් එක. අනිත් ටිකට් එක තමයි ප්ලැට්ෆෝම් ටිකට් එක. කෝච්චිය ගාව හිටියට කමක් නැහැ. ටිකට් එක පෙන්නගෙන ඉන්න. නැත්තම් පින්වතුනි මේ වෙලාවේ මම මොකද කරන්නේ? මේ කෝච්චියට ඉන්න කෙනාව ඇදලා දාගන්නවා. ඒ අය කෙරෙහි තියෙන අනුකම්පාව. මහත් ගත ලෙස ආර්ය මෛත්‍රිය වඩමින් මේ පිරිසට මේක අවබෝධ වෙන්න කල හැකි හැම උපරිමයක්ම කරනවා. ඒ කරන අතරේදී පිංගුතුනි ඇදලා දාගන්න උත්සාහ කරනවා. හැබැයි ඔබ අතේ තියෙන ටිකට් එක මට පොඩ්ඩක් පෙන්වනවා නම් මට ගොඩක් මහන්සි නෑ. මට විතරක් නෙමෙයි හැම කෙනාටම මහන්සි නෑ. ඒ වගේම පිංගුතුනි මම ප්ලැට්ෆෝම් ටිකට් අතේ තියාගෙන ඉන්න ඒක සාක්කුවේ දාගෙන නිකන් යන්න වගේ ඉන්න කෙනෙක් ඇදලා දාගන්න ගියොත් එහෙම එදායින් පස්සේ ඔබ බණ අහන්නේ නෙහිකුත් නෑ. මූණ දෙන්න බැරුව ඒ தත්ත්වේ උදා කරගන්න එපා. ඒ தත්ත්වේ උදා කරගන්න එපා. ඒක නිසා ඍජුව කියන්න තියෙන්නේ මට මේ අවස්ථාව සඳහා එන්න විදිහක් නැහැ. ඒකට හේතු කාරණාවක්වත් කියන්න එපා. ඒකට හේතු කාරණාවක්වත් කියන්න එපා කියන්නේ හේතුව තමයි පින්වතුනි. එතකොට එතන තර්කයක් තියෙනවනේ. ඍජුව කිව්වහම මට මේ අවස්ථාවේදී එන්න විදිහක් නැහැ. මම ඊළඟ අවස්ථාවේදී එනවා. අන්න එහෙම කිව්වහම හරි. එතකොට පින්වතුනි හරිම ලේසි. මම නැවත වතාවක් කියනවා, මම මේ ඔබ අරමුණු කරගෙන එහෙම කතා කරනවා නෙමෙයි. ඔය ටිකට් දෙක පොඩ්ඩක් පෙන්න ගෙවින්. මොකද මට හරි බයක් තියෙනවා පින්වතුනි, නැත්තම් ඔබගේ ධර්ම මාර්ගය පව වැහෙන්න පුළුවන්. ඇයි ඒ? ඊට පස්සේ ලැජ්ජාවක් එන්න පුළුවන් නේ. මෙච්චර කතා කළා මං ගියේ නෑනේ, දැන් ඉතින් මං කොහොමද මූණ දෙන්නේ වගේ එක. ඉතින් අපරාධෙනේ. එහෙම ඒව නෑනේ නේද? අපිට මොනවද එහෙම ප්‍රශ්න තියෙන්නේ? මොකද ඔබ ආවා කියලා අපිට සක්විති රාජ්‍ය පහළ වෙන්නේ නෑ එහි. එහෙම වෙනවද? ඈ? දෙවිවරු ඇවිල්ලා ඔබ ආවොත් සීවලි හාමුදුරු වගේ ආයි කවදක්ක කන්න නොලැබිහිම යන්නේ. එහෙම ඒව තියෙනවද? එහෙම ඒව නෑ. ඒක නිසා පින්තුනි ඔබ කෙරෙහි අනුකම්පාවේ දිවාරෑ මැදියම් රාත්‍රී වෙනකම් ආර්ය මෛත්‍රිය පතුරවනවා. ඔබට මේක අවබෝධ වෙන්න, ඔබට මේක තේරෙන්න, ඔබට ඒ අවශ්‍ය පාරමිතා පිරෙන්න ඒ ටික කරනවා. ඒ ටික කළා පින්වතනි වාචිකව පවා. ඒකයි ආර්ය මෛත්‍රිය කියන එක පින්වතනි හිතින් කරනවා. ඊළඟට මේ අද වගේ දේශනාවල එහෙම නැත්නම් සතියේ දවස්වල කවුරු හරි ඇවිදින්න අපිත් එක්ක කතා බහ යෙදෙනවනේ. ඒ අයට දේශනා කරනවා. එහෙනම් ඒ වාචිකවත් ඒක කරනවා. ඒ වගේම පින්වතුනි කායිකවත් අපි මේ දේවල් කරනවා. ආරාම විහාර ගොඩනගලා දීලා ඒ කටයුතු කරනවා. මේ තුන් ආකාරයෙන්ම පින්වතුනි අපි මේ කටයුත්ත කරනවා. ආරේ මෛත්‍රිය පතුරවලා හරිනවා. මේ අදාළ උත්තම පිරිසට මේකට නැඹුරු වෙන්න අවස්ථාවක් තියෙනවා නම් නැඹුරු වෙන්න. ඒක නිසා හොඳම ක්‍රමය තමයි ටිකට් එක පොඩ්ඩක් වෙන්නගෙන ඉන්න. හැමදාම දේශනාවලට එන්න. එතකොට හරි. නැත්තම් කියන්න තියෙන්නේ මොකද්ද? මට එන්න ඕනේ. මං ඇලිලා ඉන්නේ දෙයකට. මාව මේකෙන් නිදහස් කරලා දෙන්න මං එනවා. මම දවසක් හෝ දෙකක් ඇතුළත නිදහස් කරලා දෙන්න. අත දරුවෙක්ව දාලා යන නිදහස් කරලා දෙන්න. ඔන්න. සාතුරුන් වහන්සේගේ ධර්මයේ පරම ගැඹීරයි. මොකද ඔබ හරක් නෙමෙයිනේ. හොඳට ඉගෙන ගත්ත මොලේ තියෙන මිනිස්සෙ. යමක් කිව්ව ගමන් ඒක හොඳ ආකාරව තේරෙනවා. මම ඔබව අරමුණු කරගෙන කතා කළොත්. හැබැයි ඔබ පස්සට අදින කෙනෙක් නෙමෙයි නම්. ඔබටත් එන්න උමනාව තියෙනවා නම්. ඔබ අරමුණු කළා මම කතා කළොත් තින්ගතුනි. ඒ කාන්තේම ඔබ දාලා එනවා. ඒක මේ ආවට්ටනීය මායාවක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. සත්‍යතාවයේ පැහැදිලි කළ දුන්නහම ඒ සත්‍ය ඉදිරියේ පින්විතිනින් ඉන්න බෑ. ඉන්න බෑ. ඒ කාන්තේම බෑ. ආයි ඕනේ දෙයක් දාලා එනවා. ඒ මට්ටම හැදෙනවා. එන්න ඕනේ කෙනෙක් ඉන්නවා නම් කරන්න තියෙන්නේ මොකද්ද? ඒ බව කියන්නේ. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් කියන්නේ මට බන්ධනයක් තියෙනවා. හැබැයි මට එන්න ඕනේ. බන්ධනේ තියාගෙන ඉන්න බෑනේ. බන්ධනේ ගලවලා දෙන්න. හැබැයි ටිකට් එක පෙන්වන්න කිව්වේ ඒකයි. මොකද්ද අරන් තියෙන ටිකට් එක කියලා පෙන්වගෙන ඉන්න. එතකොට හරි. පිටුදෙනි මේක ගියේ නෑ කියලා ඔබ මැරෙන්නේ හැම නෑ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් ඉතින් කලින් මෙතනට ගියොත් ජීවිත අවදානමක් නැතුව කරගන්න පුළුවන් වෙයි. එහෙම නැතුනොත් ප්‍රශ්නයක්. ඒක ඔබ දන්නවනේ. ආස්තුරුන් වහන්සේගේ දේශනාවෙම තියෙනවා පිංගුදිනේ බුද්ධ පබ්බජිතයන්. ඒ කියන්නේ වයසට ගිහිල්ලා මහණ වෙන අය අතර සාර්ථකත්වයට පැමිණි අය ඉන්නේ හරි අඩුවෙන් කියලා. ඉතින් එහෙම එකක් තියෙනවා. ඉතින් ඒක නිසා මම ඒකයි කිව්වේ 75 පැනලා හැම එන්න නම් හදන්න එපා. 55කටවත් කලින් එන්න. කාන්තාවක් නම් 55කට කලින් එන්න උත්සාහ කරන්න. පිරිමියෙක් නම් අඩුම තරමේ 60 වෙනකොටවත් එන්න උත්සාහ කරන්න. ඒ වගේම අද යෝජනා වුණා එක මහත්මයෙක්ගෙන් වික්ෂුන් වහන්සේලා අසනීප වුණොත් එහෙම ඒ අයට වැඩි ඉන්න වෙනම කුටියක් හදන්න ඇඳවල් 10ක් විතර දාන්න පුළුවන් විදිහේ එහෙම හේකුත් හදමු කියලා. ඉතින් එහෙමත් එකක් කතා වුණා. ඉතින් එහෙම හේකුත් කරන්න පුළුවන්. එතකොට එතන ඉඳගෙන අවශ්‍ය ඒ වෛද්‍යවරුන්ට ඇවිල්ලා ප්‍රතිකාර කරන්න. ඉතින් ඒව දේවල් හැදෙයි. ඒක අපේ වැඩක් නෙමෙයි. ඒක මේ දිව්‍ය බ්‍රහ්ම සහ මනුස්ස පිරිසගේ වැඩ. මෙතනට යන අයද තියෙන්නේ තමන්ගේ වැඩේ කරගන්න. අනිත් අය ඒව කරා. ඒවට පාරමිතා පුරපු මහ ධන කුවේරයෙකුත් ඉන්නවා කොහේ හරි හොයාගන්න බෑ තාම. ඒ ධන කුවේරයා උතන්ට එන්න ඕනේ. ඇවිදින්න ඔය කටයුත්ත කරන්න ඕනේ. ඒට කලින් ඉතින් ඔබ සියලු දෙනා එකතු වෙලා ඔක කරයි. නමුත් එහෙම කෙනෙකුත් ඉන්නවා. අනේ පිළ සිතානෝ කෙනෙකුත් පින්වතුන් ඉන්නවා. ඒ කෙනා එතනට එනවා කොයි වෙලාවෙ හරි. ඒක ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා එතනට ගියාට පස්සේ ඒ කටයුතු සිද්ධ වෙයි. අනිත් එක තමයි පින්වතුන් එතනට යන කිසිම උත්තමෙක් ලෝකෙට කැපී පෙනෙන වැඩ කරන්නේ නැහැ. ලෝකෙට කැපී පෙනෙන කිසිම දෙයක් නැහැ. ලෝකෙන් දුරස් වෙලා මේ තමන්ගේ වැඩේ කරගෙන ඉන්න අහිංසක පිරිසක්. ඒක නිසා අනිත් ගමක ඉන්න කිසිම භික්ෂුන් වහන්සේ නමකට උන්වහන්සේලාගෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අනුව සරමේ දානයකටවත් එහෙම වඩින්නේ නැහැ. මේක නිසා අනිත් භික්ෂුන් වහන්සේලාට කිසිම ප්‍රශ්නයක් නැහැ. විනය නීති එකක්වත් කඩන්නේ නැහැ. එහෙනම් ආපහු ඒවට උද්ඝෝෂණ කරන්නේ දැන් අපිව දකින්නවනේ නේ. ආවල් හාමුදුරුවන්ට විරුද්ධව අනිත් හාමුදුරුවෝ පෙළපාලියනවා. තව හාමුදුරු කෙනෙකුට විරුද්ධව තව හාමුදුරුවෝ පිරිසක් පෙළපාලියනවා. මේ හැමෝටම නිවන් දකින්න එක අමතක වෙලා ඔක්කොම පෙළපාලි යන මට්ටමට ඇදිලා. ඉතින් මේ භික්ෂු පිරිසට එරෙහිව නම් පෙළපාලි යන්න හේතුවක් නැහැ. මොකද හේතුව? උන්වහන්සේලා එක විදිහේ නීතියක්වත් කඩන්නෙත් නැහැ. භික්ෂුන් වහන්සේලා සම්මත කරගත්ත දේෙන් පිටට යන්නෙත් නැහැ. ඒ තුල ඉඳගෙන නිවන් දකින්න එක තමයි කරන්නේ. ඒක නිසා ආයේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඒව. ඒක නිසා මම මේ කියන්නේ විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ මේ අනිත් පිරිස් මේ දේවල් අහලා මෙහෙම භික්ෂු පිරිසක් නේ ඉන්නේ මේ අය මහා ශ්‍රේෂ්ඨයි අනිත් අය පහත් කියන කතා කොහෙවත් කරන්න එපා. කිසිම මේ ශාස්ත්‍රුන් වහන්සේගෙන් ණයට ඉල්ලගත්ත චීවරේ දාගෙන සමහරු ණය වෙලා මැරෙනවා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ශාස්ත්‍රුන් වහන්සේගේ චීවරේ ඒක තමයි දාගන්නේ. හෙළුව වහගෙන ඉන්නේ ශාස්ත්‍රුන් වහන්සේට පින් සිද්දෙන්නේ නැත්නම් කවුරුත් දෙයිද චීවරය? නේද? දෙන්නේ නැහැ. දෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ නිසා. එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා දෙන චීවරේ ණයට ඇඳ ගන්නවා. ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා පූජා කරන දානීය වළඳනවා. ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා පූජා කරන සේනාසනය පිළිගන්නවා. ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා පූජා කරන බේසජ්ජ පරික්කාරය පිළිගන්නවා. එහෙනම් උන්වහන්සේ උදෙසා පූජා කරන දේෙන් තමයි යැපෙන්නේ උන්වහන්සේට. ඒක නිසා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයට ණයයි කවුරු වෙනකන්ද? ඒකට හිමිකාරයා වෙනකන්. ඒ හිමිකාරයා තමයි කවුද? බුද්ධ පුත්‍ර ශාස්ත්‍රුන් වහන්සේගේ මොකක් ගන්නද? දායාදේ ගන්න ඉන්න කෙනා පුතා. දායාදේ ගත්තොත් ණය නැන්නේ. අම්මා පුතාට තාත්තා පුතාට දෙන දායාදේ ගත්තට ණයද? එහෙම නැහැ. එන ඒ දායාදේ ගන්න එක තමයි කරන්නේ. ඒක නිසා ලෝක සත්වයත් එක්ක හැපෙන්න කිසිම කාරණාවක් නැහැ. ඒක නිසා පින්වතුනි කිසිම තැනක අනිත් ස්වාමීන් වහන්සේලා විවේචනය කරමින් මේ ස්වාමීන් වහන්සේ ඉදිරියේදී පහළ වෙන්නේ ඉන්න මේ ස්වාමීන් වහන්සේලාගේ ගුණ වර්ණනා කිරීම සිද්ධ කරන්න එපා. පහත් වැඩ කරන්න එපා. එච්චරයි. කාගේවත් අගුණ නොකිය ගුණ කිය යුතු උත්තන්ගේ ගුණ කියන්න අවශ්‍යයි. ඒක කම්පයා කරන්න යන්න එපා කිසිම දෙයක් එක්ක. එතකොට හරි. එතන කාගේවත් හිතරි දෙන්නේ නැහැ. නැත්තම් කවුරු හරි පින්වතුනි කොතන හරි තැනක තව පිරිසක් හෙලා දැකලා තව පිරිසක් වර්ණනා කළොත් එහෙම වෙන්නේ මොකද්ද? අර අනික් පිරිසට කේන්ති ගිහිල්ලා අර සුද්ධවන්ත පිරිසට පහර ගහන්න පටන් ගන්නවා. තේ අය ඔය පහරවල් කන්නේ ඉන්නේ නැහැ. වැසිකිලි බඳුනේ. දිය භාගයක් තියලා ආවයි කියලා. උපාලි මහරහතන් වහන්සේව බෙල්ලෙන් අල්ලගෙන භික්ෂුන් වහන්සේලා මැදට අඳගෙන ගියා දේවදත්ත හාමුදුරුව සහ කෝකාලික කියන හාමුදුරුව. උපාලි මහරහතන් වහන්සේව. ඒ අඳගෙන ගියේ මොකද? වැසිකිලි බඳුනේ. දිය අඩක් ඉතුරු කළා වයි කියලා. උඹ වාසල යන්නේ, උඹ අඩු ජාති කියන්නේ. ඉතින් උඹට කොහෙද ඕවා? උඹලා මේ ගෙවල් ඉස්සරහා කක්ක කරපේ යන්නේ උඹලා. උඹලට පුරුදු අය ඕවා කියලා බෙල්ලෙන් අල්ලගෙන අරගෙන ඇදගෙන ගිහිල්ලා තියෙනවා. එහෙම. ඉතින් උන්වහන්සේ ඉවසල වදාරුවා. මොකද උන්වහන්සේ අරහතුන් වහන්සේ නම. ඒක නිසා පින්වතුනි අර වටෙන් පිටෙන් කොච්චර ගරහ ගැරහිලි ආවත් එතන ඉන්න උත්තමයේ ඒවට සැලෙන්නේ නැතුව උන්වහන්සේලා කටයුතු කරගන්නවා. ඒක නිසා අපේ උපාසක උපාසිකා ඇත්තොත් දැම්ම ඉඳලා මේවා හොඳට තරයේ හිතට ගන්න. ඒ උත්තමයන්ට වැරදි වෙන පරිදි කටයුතු කරන්න එපා. තව කෙනෙක් ඉස්සරහා ඒ අයගේ ගුණ වර්ණනා කිරීම තුල සිද්ධ වෙන්නේ මොකද්ද? අනිත් අයට ඒ තුලින් පහරක් වැදින එක. ඒගොල්ලෝ හිතනවා පහරක් වැදුණා කියලා. ඊට පස්සේ උත්සාහ කරනවා අර ස්ථාන නසන්න. ඒකුන් අපාය යාම සම්බන්ධව ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ. මේ සියල්ල අතහැරලා දාලා පැවිද්දට ගිය උතුමන්ට විනාශයක් වුණොත් එහෙම ඒක මහා අපරාධයක්. ඒක නිසා හොඳයි පින්තුනි. එහෙමනම් අපි ගැඹුරු දහම් කාරණාවක් කතා කරමු. අපි මේ දවස්වල කතා කරපු කාරණාවක් තියෙනවා පින්තුනි, මුලාව කියලා. අපි ඒ ගැන තව ටිකක් කතා කරමු. මම මේ ළඟදී පින්තුනි හරි ලස්සන මට මේ හරි ලස්සන අදහසක් ආවා. ඔබට මතකද පින්තුනි මේ හිටපු ගමන් සමහර පිරිස් අපිට ආරංචියක් එනවා තරුණ මහත්මෙක් එවරස් කන්ද තරණය කළා කියලා. එහෙම අදහසක් එනවා අපිට ආරංචි එනවා නේද? තරුණ මහත්මෙක් එවරස් කන්ද තරණය කළා. දැන් ඔබට ওই ආරංචි ආවට පස්සේ පිංගුතුනි ඔබ ඔක දවස් කීයක් කතා කරනවද? එක දවසක් කියන්නේ ඉතින් එක වෙලාවක් කතා කරනවා. හා ඇත්තද කියලා ඔබ අහනවා. එයාගේ ළඟම ඥාතිවරුත් දවස් කීයක් ඔක කතා කරයිද? දවස් 3ක් 4ක්. හැබැයි ඌ එවරස් කන්ද දවස් කීයක් නැග්ගද? එවරස් කන්ද නගින්න ඌ කොච්චර ප්‍රැක්ටිස් කළාද? අවුරුද්දක් විතර ප්‍රැක්ටිස් කළා ඌ එවරස් කන්ද මුදුනට නැගගත්තා. මොහොකටද නැගගත්තේ? අනික් මිනිස්සු ඌ ගැන කතා කරයි කියලා. ඔන්න ඕක තමයි පින්වතුනි ගොඩ නැගීම කියලා කියන්නේ. අද මේ පිරිස ගොඩ නගනවා කියලා කියන්නේ ඔන්න ඕකට. විලිවහ ගන්න ඇඳුමක් ඕනේ වෙලාවේ. ඇයි පින්වතුනි? අරු මෝසන් ඕනේ. අනිත් අය ඔබ ගැන කතා කරන නිසා. ඒක නිසා පින්වතුනි පවුම් 20ට තියෙන ඇඳුම අරන් හරියන්නේ ගන්න ඕනේ මොකද්ද? 120ට තියෙන. එතකොට පින්වතුනි අනික් පිරිස ඔබ ගැන කතා කරනවා. කුසට ආහාරක් ඕනේ. හැබැයි ඒ කුසට ආහාර පින්වතුනි නිකන් දාලා හරියන්නේ නැහැ. අනිත් අය ප්ලේට් එක දිහා බලන් ඉන්නවා. දැන් හිතලා බලන්නකො මගුල් ගෙදර ගියාම එහෙම එපා වෙන්නේ නැද්ද කන්න ගියාම? ඇයි? ඔක්කොම එකට ඉඳගෙන කනකොට එපා වෙන්නේ නැද්ද? ඇයි? බැරි වෙලා හරි ගෑරුප්පෙන් මස් කෑල්ල කපද්දි සොක්කාරේ ලීඩ වීසුනොත් එහෙම. ඉතින් පන්න බයේ ගැහි ගැහි තමයි අරක කපන්නේ. හොඳ නැද්ද? ඇයි ලැජ්ජයි ඉන්නේ? ඇයි ඔක්කොම බලාගෙන ඉන්නවනේ? ඊට පස්සේ අර සද්දයක් ඇහුනොත් එහෙම. දැන් ගෙදරදී නම් සද්ද කොහොම වුණත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අර කපනකොට පරිස්සමෙන් කපන සද්ද ඇහුනොත් ප්‍රශ්නයක්. එහෙනම් දැන් කන්නේ. පරිප්පුයි බතුයි කෑවත් බඩ පිරෙනවා. ඒක ඔබ හොඳටම දන්නවනේ. ඔය කන්න නැති වෙලා ඒක කන්න හදාගන්න බැරි වෙන වෙලාවක ටක් ගාලා නූඩල්ස්යක් හදාගෙන කාලා නැද්ද ඔබ? දැන් එතකොට ඉතින් බඩ පිරුන්නේ නැද්ද? ඔය පාම්පෙත්තන් ටක් ගාලා මොනවද ගාලා කාලා නැද්ද? කාලා තියෙනවා. එහෙනම් දැන් මොකද්ද මේ? ඇයි මේ දැන් හොඳට කන්න ඕනේ? අනිත් එක පිඟාන දිහා බලන් ඉන්නවා. අනිත් එක පිඟාන දිහා බලන් ඉන්න නිසා පිංගුතනි විචූරණ දේවල් කන්න ඕනේ. සුවඳත් එහෙමයි. අහන්න ඕනේවත් එහෙමයි. සමහර දරුවෝ ඉන්නවා පිංගතුනි. හෙඩ්ෆෝන් එක පවුම් 350ක්. වෙනස ඇහුවාම කියනවා එළියේ සද්ද ඇහෙන්නේ නැහැ ඇතුළට. එහෙනම් අහන්නත් ඕනේ පිංගතුනි. හැබැයි අහන්න ඕනේ කොහොමද? ඇහිම විතරක් මදි. අර ලෝකෙට පේන්න අහන්නත් ඕනේ. මෙන්න මේ දේවල් වලින් පින්වතුනි හොඳාකාරවම තීරණය කරන්න අද ඔබ රූකඩයක් වෙලා නැද්ද මේ සමාජේ? ඔන්න ඔය යථාර්ථයට ඇවිදලා බලන්න. මේ පූජනීයයි වන්දනීයයි කියලා හිතාගෙන ඉන්න මේ සමාජේ විසින් ඔබව රූකඩයක් කරලා නැද්ද කියලා? අද ඔබට අඳින්න වෙලා තියෙන සමාජයට ඕන විදිහට නෙමෙයිද? අද ඔබට යන්න එන්න වෙලා තියෙන ඇවිදින්න වෙලා තියෙන සමාජයට ඕන විදිහට නෙමෙයිද? අහන්න වෙලා තියෙන සමාජයට ඕනේද? කන්න වෙලා තියෙන සමාජයට ඕනේ දේ. මේ හැම දෙයක්ම අද මේ මේ වටේ ඉන්න පිරිසට ඕනේ විදිහට තමයි පින්වතුනි සිද්ධ වෙන්නේ. ඉන්න ගෙදර කාමරේ ගෙහෙම ඉන්න පුළුවන්. බෑ. ඇයි? හිටියොත් ඉවෙන්නේ නැද්ද? ඉන්න බැරිද? කාමරේක ඉන්න බැරිද? දැන් තට්ටු පහක ගයක් හැදුවාම මොකද තියෙන්නේ? වහලෙ උඩද? ගේම මට අයිති කියලා වහලෙ උඩ නැගෙන ඉන්නවද කවුරු? නෑ. ඒ ඉන්නෙත් කාමරේක. හැබැයි මොකද්ද තියෙන්නේ? පුළුවන් මොකද්ද? සමාජය මෙයාට ගෙවල් දෙකක් තුනක් හතරක් දුකෙත් තියෙනවද? මෙයාට තට්ටු තුනක ගේකුත් තියෙනවා. ඔන්න ඒ ටික අහගන්න. මිනිස් ජීවිතයක් නිකන් නාස්ති කරගන්න පිරිසක් තමයි පින්විතිනේ අද මේ ගිහියෝ කියන පිරිස අතර ඉන්නේ. ජීවිතේ නිකන් අපරාධේ නාස්ති කරගන්න. මිනිස් ජීවිතයක් ලැබුණේ ඇයි කියලාවත් කිසිම තේරුමක් නැහැ. ඒකට හේතුව තමයි පින්විතිනේ මේ පුළුවන් තරම් මේ එන මේ සමාජයෙන් එන ගිනි ගෙඩිය. මම ඔබට මේකේ වරදක් කියන්නේ නැහැ. මේ සමාජේ දීලා තියෙන ගිනි ගෙඩිය තමයි ප්‍රශ්නේ. මේ සමාජයට ගිනි ගෙඩිය දුන්නේ මේ මේ ජෙනරේෂන් එකට විතරක් නෙමෙයි. ඔබගේ ආච්චිගේත් ආච්චිගේත් ආච්චිගේ පටන් එනවා ගිනි ගෙඩිය. එහෙන් ගිනි ගෙඩි ටිකක් ආවා අනික් ආච්චිට, ඒ ආච්චිකින් අනේ ඔබගේ ආච්චිට ආවා, ඔබගේ ආච්චිකින් ඔබගේ අම්මට ආවා, ඔබගේ අම්මගෙන් ඔබට ආවා. ඔය ගිනි ගෙඩි ටික අරගෙන ඒ ගිනි ගෙඩි කියලා කිව්වේ මොනවද? වැරදි සංඥා. මේ සංඥා විපරීතකම නිසා පින්වතුනි පුදුමාකාර ලෙස දුක් විඳිනවා පිරිස. බ්‍රේන් වොෂ් කරනවා කියන්නේ මොකක්ද? බ්‍රේන් වොෂ් කරනවා කියලා කියන්නේ මොකක්ද? සංඥා වෙනස් කරනවා. බ්‍රේන් වොෂ් කරනවා කියන්නේ ඒකට. ඉතින් මේ අය දන්නේ නැහැ නේ පින්වතුනි. ඉතින් මේ අය හිතන් ඉන්නේ ඔක්කොම වෙන්නේ මොලෙන් කියලානේ. විද්‍යාඥ පිරිස හිතාගෙන ඉන්නේ සියලු දේ වෙන්නේ මොලෙන් කියලා. දැන් මම හොඳ දෙයක් කියන්නම්. ඔය මේ ඔය මොලෙන් මේක නොවන බව ඔප්පු කරන්න. හොඳ දැන් මේ ගණිතය පිළිබඳ දැනුමක් තියෙන හොඳ දක්ෂයෙකුට, හොඳ දක්ෂ ගණිතඥයෙකුට මෝඩෙක් මැරිලා ඒ ඉපදිච්ච භූතයව ආවේශ කරනවා. ආවේශ කරලා දෙනවා ගානක් හදන්න. හදයිද? ඉතින් වැඩ කැලලා තිබ්බේ මොලේ නම් ඉතින් හදන්නේ බෑ. ඒ මොලේ ගියාද අරුත් එක්ක? උගත් බුද්ධිමත්කම තිබ්බේ මොලේ දෙහෙන. උගත් බුද්ධිමත්කම මොලේ තිබුණා නම් පින්වතුනි ඕනේ ගොනෙකුට ඔය ගාන හදන්න පුළුවන්. අර අර ඇඟට ආපුගම අකුරක් ලියන්න බෑ. ඇඟට ආපු එක පින්වතුනි අකුරු ලියන්න දන්නේ නැත්තම් අර මහා ගණිතඥයාගේ ඇඟ හැබැයි අකුරක් ලියා ගන්නවත් බෑ. නමුත් මේ අය හිතාගෙන ඉන්නේ මේ ඔක්කොම මොලේ තමයි මේ වැඩ කියලා දෙන්නේ කියලා. ඒක නිසා තමයි පිංගුදුනේ මේගොල්ලෝ කියන්නේ මේක බ්‍රේන් වොෂ් කරනවා කියලා. ඇත්තටම වෙන්නේ පිංගුදුනේ බ්‍රේන් වොෂ් කරනවා නෙමෙයි. දැන් ඉතින් ඔබ බුදුදහම දන්න නිසා ඔබ හොඳටම දන්නවා මේ මොනවද මේ වැඩ කියලා යන්නේ කියලා. මේ විඥානයේ නැමැති මායාව විසින් මේ හදලා දෙන්න දෙන්නේ. ආයි අමුතු දෙයක් නෑ ඔතන. සංඥාව කියලා කියන්නේ පිංගුතුනි ඔය මළු වල තියෙන එකක්. වෙන දෙයක් නෙමෙයි. ඔබ කරේල්ලගෙන ඉන්නව නේද මළු පහක්? අපි කතා කරන්නේ හැමතිස්සෙම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මළු පහක් තියෙනවා. ඔය මළු පහ කරේල්ලගෙන ඕක අල්ලගෙන ඉන්නේ. දැන් උපාදාන දැන් ඔන්න හොඳ තැනක් තියෙනවා. උපාදාන කියන එකක් තියෙනවා. දැන් අද ඔය උපාදාන කියන එකට මොකද්ද කියන්නේ? දැඩි ආසාව උපාදානය කියලා කියනවා නේද? තණ්හාව කියන්නේ ආසාවට. උපාදානය කියලා කියන්නේ දැඩි ආසාවට කියලා. ඒක නෙමෙයි පිංගුතුනි ඕවේ අර්ථ. අපි ඔයාලට අර්ථ දීලා තියෙනවා මෙච්චර කාලයක්. මම ආයි මතක් කරන්න. තණ්හාව කියලා කියන්නේ මොකද්ද? ඒ තන හාවීම. ඒ තනට හා වෙනවා ගිහිල්ලා. ඒක තණ්හාව. මොකද්ද උපාදානය කියන්නේ? ආසන්නයට ඇදිලා යන. උප ආදාන. ආදානය කියලා කියන්නේ ආසන්නයට ඇදිලා යන. මේ ආදානය කියන්නේ ඇදිලා යනවට. උප කියලා කියන්නේ ආසන්නේ. නායකයාට ආසන්නෙන් ඉන්න කෙනා උපනායකයා. එහෙනම් ආසන්නයට ඇදිලා යනවා. අන්නේ ආසන්නයට ඇදිලා යන එකට තමයි පිංගුදෙන උපාදාන කියලා කියන්නේ. එහෙනම් දැම්මට කියන්නේ තමන් ආස කරපු දෙයක් විතරද උපාදාන කරන්න පුළුවන්? තමන්ට තරහ ගිය එකක් උපාදාන කරන්න බැරිද? තමන්ට අකමැති දෙයක් එහෙම උපාදාන කරන්න බැරිද? පුළුවන්. ආසන්නයට ඇදිලා යනවා. දැන් උදාහරණයක් ගමු මෙහෙම. අපි හිතමු එක මිනිහෙක් ඉන්නවා. මේ මිනිසයා මම මේ එක ළමයෙක් ඉන්නවා. මේ ළමයා තේක හදාගෙන වීලා කවදාකවත් හැඳ හොදන්නේ. හැඳ සිංක එකට දාලා යනවා. දැන් ඕක ඔන්න ඔබ හොඳට දකිනවා. දවසක් දකිනවා කේන්ති හොදනවා. දෙවෙනි දවසෙත් කේන්ති හොදනවා. තුන්වෙනි දවසෙත් කේන්ති හොදනවා. හතරවෙනි දවසේ එනවා. ඒ ළමයා තේක හදලා හැන්ද සිංක් එකට දාලා ටොයිලට් එකට යනවා. හැබැයි යාට හොඳටම මතකයි යා හැන්ද දැම්මා. දැන් ඇවිදින්න මේ ටොයිලට් එකට ගිහිල්ලා ඇවිල්ලා මේ හැන්ද හොදනවා. දැන් ඔබට ওই හැන්ද දැක්ක ගමන් මොකද එන්නේ? මොකද්ද එන සංඥාව? ඔය සංඥාව කවුද ගෙනත් දුන්නේ? මොකද වෙන්නේ? ඔය විඥානයේ විසින් දුක්ගල බහිනව කොහටද? අරක දැක්ක ගමන් පින්වදින විඥානයේ බහිනව කොහටද? අර මලු පහට බැහැලා පීරලා ගන්න ඕනේ එක. අන්න ගත්ත සංඥාව. මෙච්චරකල් තියෙන සංඥාව ඒකනේ. ඒ සංඥා එහෙනම් ඔච්චර සංඥා ගොඩේ. ඔය සංඥාවම ආවේයි. අන්න ඒකට තමයි කියන්නේ පින්වදින උපාදාන කියලා. උපාදාන කියලා කියන්නේ ඒකයි ඕගලට කියන්නේ පින්වදින පංච උපාදානස්කන්ධ කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවාට කියන්නේ ස්කන්ධ කියලා. ඔය ස්කන්ධ පහ උපාදාන කරගත්තාම ඒ කියන්නේ මොකද්ද? ආසන්නයට අද්දලා තියාගන්නවා. අත පේන මානේ තියාගන්න ඕන වෙලාවක ගන්න. ඩග් ගාල අරගත්ත දුන්න. අන්න ඒවට කියනවා පංච උපාදානස්කන්ධ. එහෙනම් දැන් ඔය කියන සංඥාව කොහෙන්ද ගත්තේ? අත පේන මානේ තියාගෙන ඉන්න උපාදාන කරගෙන ඉන්න ඩග් ගාල ගත්තා. රහතන් වහන්සේ නම් ඕකෙයිද නෑ යථාර්ථයට ආපු උතුමනේ. එහෙනම් වින්විතනේ මට කියන්න, ඒ ළමයා දැන් අපි හිතමුකෝ, දැන් තව මං උදාහරණයක් ගන්න. කෙනෙක් ඔබගෙන් පවුන් 100ක් ඉල්ල ගන්නවා. දින දවසක් කියන්නේ. ඔය පවුන් 100 ඉල්ල ගත්තහම අපි හිතමු මේ පුද්ගලයා ගැන ඔබගේ හිතේ තියෙන්නේ මේ පුද්ගලයා ඉල්ලගත්ත දෙයක් කවදාක්වත් දෙන එකෙක් නෙමෙයි කියලා නම් අපි හිතමුකෝ යාළුවෝ ඉදින් කියනවා. මේ අර අරු ඉන්නව නේද? ඕක ඔය යාළුකමට ඉන්න ඔහොම. ඉඳලා ඉල්ලනවා සල්ලි. පරිස්සමෙන් ඕක ආයි දෙන්නේ. අන්න දැන් මොකද්ද කලේ? අර පුද්ගලයාට විශේෂ සංඥාවක් දුන්නා. මෙච්චර කල් ඔබ හිතේ මේ පුද්ගලයා ගැන තිබිච්ච සංඥාව මොකද්ද? නිමල්. පිරිමියෙක්. ළමයි දෙන්නේගේ තාත්තෙක්. කඩේක වැඩ කරනවා. ඈ ආදි වශයෙන් දේවල් ඔන්න ඔළුවට තිබුණා. ඔය සංඥා හැරෙන්න වෙන සංඥාවක් තිබුණේ නැහැ. හැබැයි යාළුවා මොකද කළේ? දුන්න තව සංඥාවක්. මොකද්ද ඒ සංඥාව? සල්ලි ගත්තොත් නම් ආපහු දෙන එකෙක් නෙමෙයි. ඔන්න ඔකට කියනවා බ්‍රේන් වොෂ් කළා කියලා. ඒකේ මොකද්ද? තව සංඥාවක් ඇතුල් කළා මේකට. අර මිනිහගේ තිබිච්ච සංඥා ඔක්කොම විවවා යන තව සංඥාවක් දුන්නා. දැන් මෙහෙම ඉන්නකොට වින්ගතනේ අර මිනිස්සයා ඔන්න එනවා ගෙදර. ඇවිදිලා. ඒ මිනිස්සයා කියනවා මට පවුන් 100ක් දෙනවද? දැන් ඔබ පවුන් 100ක් දෙනවා. අපි හිතමු දැන් කරන්න දෙයක් නැහැ අකමැත්තෙන් හරි පවුන් 100 දෙනවා. දැන් ඔය පවුන් 100 ඔබ දුන්නාම දැන් ඔබගේ හිතේ තියෙන සංඥාව මොකක්ද? ආයි හම් වෙන්නේ. දැන් ඔය සංඥාව හරිද? ඌ හිතාගෙන ආවේ මට පවුන් 100ක් මදි. අද මේ රැට නෝනන්ට පඩි හම් වෙනවා. නෝනා ගෙදර එනකොට රෑ වෙනවා. ඒ ආපු ගමන් මම රෑම මම වාහනේ ඇවිදින්න මේක දීලා යනවා මගේ යාළුවට. එහෙම චේතනාවක තමයි අර මිනිස්සේ අර ගත්තේ. ඒක වෙන්න බැරිද? පුළුවන්. නමුත් අර සල්ලි ටික ගත්ත ගමන් ආපු සංඥාව මොකද්ද? ආයි හම් වෙන්නේ. තුන දෙකකින් කාල කණ්‍ය වල මගෙම මේක ඉල්ල ගත්තා කියලා දැන් දත්මිති කනවා ක්‍රෝධ වෙනවා. එහෙනම් ඒ සංඥාව කොහෙන්ද ගෙනාවේ? ඒ සංඥාව ඇත්ත සංඥාව නේ. ඒක ඇත්ත සංඥාවක් වෙන්නේ කොහොමද? ඔබ දන්නවද තාම මේක ඇත්තද වරුද කියලාවත් දන්නවද අරුමතරම? එහෙනම් කොහොමද ප්‍රත්‍යක්ෂ කරගන්නේ? ඔන්න ප්‍රශ්නේ. මේ ප්‍රශ්නවලට මුල ගිහි ජීවිතයේ මිනිස් දුක් විඳින්න මුල මේ වැරදි සංඥා. දැන් ඔබට අපි හිතමු. එහෙනම් ඒ මිනිස්යා ගැන ඔබට හෙට තරහ වෙන්න පුළුවන්ද? බෑ. ඇයි? ඔබට හිතන්න පුළුවන්නේ. මොකද එයා දින දවසක් කිව්වේ නෑනේ. අනිද්දා දුන්නොත් එහෙම. දැන් එහෙනම් මං අද බැලලා හරිනවද එයා? නෑ. අනිද්දා එනවා. එහෙනම් දැන් හිතෙන්න තියෙන්නේ මොකද්ද? ඉන් අනිද්දා දුන්නොත් එහෙම. එහෙනම් අද ගිහිල්ලා බැලලා පුළුවන්ද? බෑ. එහෙනම් කවදාක්වත් බයින උලුවන්ද? බෑ. එයා අවුරුදු 5කින් දෙන්න තීරණය කළා නේද? නමුත් අපි ගත්ත පළවෙනි දවසේම අපේ තීරණයට ඇවිල්ලා නින්නේ. මොකද්ද? මූ දෙන්නේ. මූ කාලකන්ණිය. මූ මහා අමනේ. පන්සලෙන් කෝල් එකක් එනකොට මිනිසුන්ට මොකද්ද හිතෙන්නේ? ආර්යයන් වහන්සේ නමක් ගෙදරට කෝල් කරනවා කියන එක මොනතරම් වාසනාවක්ද? නමුත් අද වැඩි හරියක් පන්සලෙන් කෝල් එකක් එනකොට අම්මේ පන්සලෙන් කෝල් එකක්. අයියෝ ඉවරයි. ඔය දැන්ට පත් කරගෙන නැද්ද? එහෙනම් ඔය සංඥාව කොහොමද ඇත්තළුනේ? සමහරට ස්වාමින් වහන්සේ හෝ හාමුදුරුවෝ කතා කරන්නේ මොකටද? මහත්තයෝ මම භාවනා කර කර ඉන්නකොට මම දැක්කා ඔබගේ අම්මා ප්‍රේතාත්මක ඉන්නවා. ඒක නිසා භික්ෂු සංඝයා උපදේශා දානයක් පූජා කරලා එතුමියට පින් දෙන්න. ඒක කියන්න ගත්තා වෙන්නත් පුළුවන්. නමුත් ෆෝන් එකට ආවි මොකක් කියාගෙන? අයියෝ ඉවරයි. හම්බ කරගත්ත තුට්ටු දෙකට දෙනව වැඩේ දැන් ඉතින්. ඕක කියාගෙන තමයි ෆෝන් එකට එන්නේ. එහෙනම් වැරදි සංඥාව නේද? එහෙනම් පිංගුතුනි මේ සංඥාවල් කොහෙද තියෙන්නේ? සංඥාව වැරදි නැත්ත නෙමෙයි. සංඥාව කොහෙද තියෙන්නේ? ඔය සංඥාවල් කොහෙද තිබුණේ? ඔය මළුවල. උපාදාන කරගත්තා කියලා කියන්නේ පිංගුතුනි හැමතිස්සෙම විඥාණයට ආසන්නයට අද්දලා තියාගන්නවා. ඒක තමයි උපාදාන කරගන්නවා කියන්නේ. ඒ කියන්නේ සක්‍රීයව තියාගන්නවා. දැන් අපිට පුළුවන් මොකක් හරි තියෙනවා මොකක් හරි අතේ හැදෙනවා දදයක්. ඔය දදේට ක්‍රීම් එක ගෑහම ඒ තිබිච්ච මොනවා හරි ඒ ජීවීන් අක්‍රීය වෙනවා. ඒ ජීවීන් අක්‍රීය වෙනවා. අක්‍රීය වෙලා තුවාලේ හොඳ වෙනවා. ඒ වගේම තව මොකක් හරි කිමිකල් එකක් තියෙන පුළුවන්. ඒක දාපු ගමන් මොකද වෙන්නේ? අර ජීවීන් ආයතරයක් සක්‍රීය වෙනවා. සක්‍රීය වෙලා මේ හැම කාලා තුවාලේ හදනවා. එහෙම වෙන්නත් පුළුවන්. එහෙනම් ඔය අක්‍රීය සක්‍රීය කරන ක්‍රමයක් තියෙනවා. මේකෙත් පිංගතුනේ උපාදාන කරගන්නවා කියලා කියන්නේ මොකද්ද? විඥානේ ආසන්නයට ඇදලා ගෙනල්ලා තියෙනවා. දැන් විඥානයක් හටගන්න ඕනෙම වෙලාවක තව මොකක් රෙඩිද? නාම රූපයක් රෙඩි. තග්ගාල හදලා දෙනවා මෙතනින්. තව උදාහරණයක් කියන්න. කරවිල. දැන් මං කියපු ගමන් ඔලුවට ආවේ මොකක්ද? නේද? දැන් හිතන්න මෙහෙම. හොඳ සූපවේදියෙක් ඉන්නවා. මේ සූපවේදියාට කරවිල කියන එක හදන්න පුළුවන් මස් හොද්දකටත් වඩා රහත. ඒ සූපවේදියා විසින් කරවිල හොද්දක් හදලා තියෙනවා. ඔබට කියනවා කරවිලත් බෙදන්නද? එපා. ඇයි? ඇයි දැන් එහෙම කිව්වේ? එහෙනම් තථාගත නෙමෙයි නේද? එහෙනම් ඔබ තථාගත නෙමෙයි නේද? ඒ කියුවේ තත ආගත නෙමෙයි නේද? යථාර්ථයට ආපු පුද්ගලයෙක් නෙමෙයි නේද? ඔබ වැරදි සංඥා පස්සේ යන කෙනෙක්. ඒක කියපු ගමන් ඔබ එපා කිව්වා. මේ බල්ලකොට ලෝකේ තියෙන රහම හොද්ද මේ. නමුත් වැරදි සංඥාවක් නිසා ටක් ගන්න එපා කිව්වා. එහෙනම් පින්වතුනි දැන් ඔබට තේරෙන්නේ නැද්ද? මෙන්න මේ මහා සංඥා විපරීතයක් හරහා මේ ඔබව මේ ජීවිතේ අරයි යනවා කියලා. දැන් පටිච්ච සමුප්පන්නව මේක හිතන්න. දැන් මට කියන්න කරවිල තිත්ත බව කවුද ඔබට කිව්වේ ඒ වෙලාවේ? ඉතින් මේ ඉස්සරහ තියෙන එක තිත්ත නෑනේ. එහෙනම් කොහේ තිත්තද ඔය ආවේ? කොහේද ඔක තිබුණේ? අන්න ඒක තමයි පිංගදිනේ නම් ගොත්. නාම ගොත්තං නජීරති. ඒව දිරන්නේ. මෙතන මම දැන් ගැඹුරු දෙයක් කියනවා. මේ ගැඹුරු දේ සරලව මම කියනවා, පුළුවන් නම් තේරුම් ගන්න. මේ කියන වේගයේ පවා සහ මුලින්ම අඩුනේ. වේගෙන් කතා කරගෙන ගියොත් මේ කිසිම දෙයක් ඔබට තේරෙන්නේ නැහැ. මම ඔබට කතා කරලා තියෙනවා පිංගුතුනි යම් දෙයක් අනන්තර සහ සමනන්තර ප්‍රත්‍ය කියලා. අනන්තරය කියලා කියන්නේ පිංගුතුනි අපි ඒක පවක් පරිසම් දෙන අවස්ථාව ගත්තොත් අනන්තරය කියලා කියන්නේ කරපු පවකට තියෙන විපාකයක්. එහෙනම් ඒ විපාකය පිංගුතුනි හැමතිස්සෙම සක්‍රීයව පවතිනවා. හැබැයි ඒ විපාකයේ බහින නම් මොකක් තියෙන්නේ නැද්ද? සමනන්තරයක් තියෙනවා. ඒක බහින්න නම් සමනන්තරයක් තියෙනවා. එහෙනම් දැන් මේ සමනන්තරයේ හැදුනොත් මොකද වෙන්නේ? අර අනන්තරේ ඒකට බහිනවා. බැස්ස ගමන් අර පාපේ පරිසම් දෙනවා. ඒක තමයි ක්‍රම වේද. අද ඔබ මට පිළිකාවක් නැහැ, අරුවට පිළිකාවක් කියලා බොහොම සන්තෝෂයෙන් හිටියත් ඔබ තාම සමනන්තරයේ හිමිකරුවෙක් නෙමෙයි. හැබැයි අනන්තර තියෙනවා. මේ කතා කරන මටත් පිළිකා අනන්තර ඇති. සංසාරේ හතිසේ පිළිකාකා මිනිසුන්ගේ ලේ ධාතුව දූෂිත කරපු අවස්ථා. ලේ පිළිකා නොහැදි තිබුණොත් හොඳයි. අඩු නිරුවත්ව ඇඳගෙන ගිහිල්ලා තමන්ගේ තියෙන ශාරීරික අනිත්‍යයුන්ට පෙන්නලා අනිත්‍යයුන්ගේ හිත දූෂිත කළා, ලේ ධාතුව සහ මුලින්ම කාමයෙන් දූෂණය කරවලා කරපු කටයුතු තියෙනවා. රෙද්දකින් පිළියක් වහලා විලියක් වහගන්නනේ තියෙන්නේ. ඕක බාගෙට අරගෙන ගිහිල්ලා පිලිවලින් කරන වැඩේ, පිලි කියන දෙයින් කර ඇඳුමෙන් කරන වැඩේ කා දැම්මන. ඒකට දැන් ඉතින් ඔය කියන ස්ථානවල වැඩි හරියක් ඕක හැදෙනවා. එහෙම නැත්නම් මුළු ලේ ධාතුවේම හැදෙනවා. ඒ තරමට ලේ ධාතුව අපිරිසිදු. මේ අද්භවයේ කරපුවා නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි මේ අද්භවයේ කරන වැඩපිළිවෙලකින් පින්වතුනි සමනන්තරේ හැදෙන්න පුළුවන්. ඒක වැඩපිළිවෙලකින් වෙන්නත් පුළුවන්, භෞතික ක්‍රියාදාමකින් වෙන්නත් පුළුවන්. රහතන් වහන්සේ නමක් හරි මේ හිරෝෂිමා නාගසාකි කියන ඔය නුවරවල් දෙකට ගියොත් එහෙම භෞතිකව හරි සකස් වීමක් හැදෙනව නේද? භෞතික සකස් වීමකින් හරි මක් වෙනවද? සමනන්තරයේ කියන එක නිර්මාණය වෙනවා. එහෙනම් රහතන් වහන්සේ කියලා නැහැ. ඇයි? මොකද රහතන් වහන්සේ මේ අද්භවයේදී රහත්. ගියත් බවල රහත් වෙලා හිටියේ නැහනේ. එහෙනම් උන්වහන්සේලා ඒ කාලවලදී කරපු මොන හරි පාප කර්ම තියෙන නම් ඒව බහිනවා. එහෙනම් පින්වතුනි ලන්ඩන් වලට ඇවිල්ලා පුළුවන් ද ඔබට පව් වලින් නිදහස් වෙන්න? ඈ ඇමරිකා ගිහිල්ලා පුළුවන් ද මේ පවට විපාක දෙන එක වළක්වන්න? බුදුහාඳුරෝ කියන්නේ සමුද්‍රයේ මැජ්ජේ හිටියා, පර්වත කුහරයන් අස්සේ හිටියා, තිව්ව ලෝකේ බ්‍රහ්ම ලෝකේ හිටියා. පුළුවන් ද පින්වතුනි විපාකයෙන් මේරෙන්න? නෑ. සමනන්තරේ හැදුනා නම් ඒකට ඒ අනන්තරේ බැස්සා විපාකේ හම්බුනා. ඒක තමයි ක්‍රමවේදය. දැන් මම ඊටත් වඩා ගැඹුරු එකක් දැන් මේ කියන්නේ. අපි කතා කරනවා පිංගතනි අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා එක. ඒ සංඛාර පත්‍ය විඥාන. දැන් ඔය තුනු තේරෙනවා. අවිද්‍යාවෙන් අபிසංඛාර හදලා ඒ අபிසංඛාරයෙන් අභිවිඥානයක් හදනවා කියලා තේරෙනවා. දැන් මම ඔබට මේ ටිකක් වැඩිපුර පැහැදිලි කරලා දෙන්න යන්නේ මොකද්ද? මේ අභිවිඥාණයෙන් කොහොමද නාම රූප විඥාන සහ නාම රූප අතර තියෙන අන්‍යමන්නේ ප්‍රත්‍ය මොකද්ද කියලා. හොඳට අල්ලගන්න. විඥානයක් කියලා කියන්නේ සමනන්තරයක්. කාට බහින්නද? නාම රූප නැමැති අනන්තරයට බහින්න. දැන් නාම රූප තියෙනවද නැද්ද ඔබ ගාව? දැන් නම් ගොත් කියන ඒවා වෙනසෙන්නේ නැහැ නේද? වෙනසෙන්නේ නැහැ. හැබැයි කොහේ හරි පිටිල එහෙම තියෙනවද? එහෙම එකක් නැහැ. මතකද එක දවසක් අපි ඔය ගැන කතා කළා. අපි ඕක එක දවසක් කතා කළා. ඒ කතා කරනකොට එක මහත්මයෙක් ඉදිරිපත් කළ තිබුණ ප්‍රශ්නයක්. විඥානයේ නාම මේ නාම ගොත්ත තියෙනවා කියලා. ඒක යම් කිසි ස්වාමින් වහන්සේ නමකුත් දේශනා කළා කියලා නැහැ. ඒ ස්වාමින් වහන්සේ දේශනා කළේ ඒක නෙමෙයි. උන්වහන්සේ දේශනා කළේ මොකද්ද? විඥානේ ඇසුරු කරගෙන ඉන්නවා කියලා. දැන් මම ඔබට පෙන්වන්න යන්නේ මේ නාම රූප විඥානේ ඇසුරු කරන් ඉන්නේ කොහොමද කියන එක. දැන් ගියේ සතියේ මම ඔබට ලයිටරේ ගහලා පෙන්නුවා. එතකොට ඔබ හොඳටම දැක්කා මොකද්ද? ගින්දර කොහෙන්වත් ආවේ නැහැ. අර දොරත් වහලා තිබ්බේ. මේවත් ඔක්කොම වහලා තිබ්බේ. ගින්දරට එන්න ඉඩක් තිබුණේ නැහැ. එහෙනම් ගින්දර කොහෙන්වත් ආවෙත් නැහැ. ලයිටරේ අර බටන් එක අතෑරියාම ගින්දර කොහෙටවත් ගියෙත් නැහැ. එහෙනම් මොකද උනේ? හේතු සකස් වෙනකොට. සකස් වුණා. හේතු නැති වුණාම නැති වෙලා ගියා. ඒක තමයි ලෝක යථාර්ථය. එහෙනම් පින්වදනේ මේ නාම ගොත්ත කියන ඒවා කොහෙවත් තැම්පත් වෙලා තියෙනවා කියලා එකක් නැහැ. වෙන්නේ මොකද්ද? අර විපාක වගේ. අදාළ හේතුව හැදුද හේතුව හේවත් සමනන්තරයේ ගොඩ නැගුණහම ආන්නේ සමනන්තරයට මක් වෙනවද? ඇවිල්ලා බහිනවා. එහෙනම් දැන් ඔබ හොඳටම දන්නවා නාම රූප කියන ඒවා තියෙනවා. ඒ නාම රූප බස්සන්න මොනවද හදන්න තියෙන්නේ? විඥාන. විඥානයක් හැදුවනම් ඒකට අදාළ නාම රූපේ බැස්ස ඇවිල්ලා. ඒකට අදාළ නාම රූපේ කියන්නේ මොකද්ද? ඒකට අදාළ හොඳම නාම රූපේ තමයි. ඒ කියන්නේ උපාදාන කරගත්ත නාම රූපේ තමයි ඇවිදින්නේ බහි. ඒක නිසා තමයි අර මම එදා කිව්වේ කුකුල් මස් කමුද කියලා හැව්වාම උඩ පැනලා හා කිව්වා. ඇයි? කුකුල් මස් කමුද කියලා අහපු ගමන් ඒකට අදාළ විඥානේ එනකොට ඒ සමනන්තරයේ බැස්ස ඇවිල්ලා මොකද්ද? කාපු හොඳ මේක. ඇයි? ඒකනේ උපාදාන කරලා තියෙන්නේ. හැබැයි තව එකෙක් ඉන්නවා කියලා හිතන්න කුකුල් මස් කාලා බඩ ගියා කියලා හත් දවසක් කුකුල් මස් කමුද කියලා අහපු ගමන් ඒක මොකද්ද කියන්නේ? අම්මෝ බෑ. එහෙනම් අර රසයට වඩා එයාට උපාදාන වෙලා තියෙන්නේ මොකද්ද? අර වේදනාව. ඒක උපාදාන වෙලා තියෙන නිසා මොකද වෙන්නේ? අර කුකුල් මස් කමුද කියන එකේ තුල ඒ විඥානේ ආපු ගමන් මොකද වෙන්නේ? අර උපාදාන කරගත්ත එක තමයි ඩොග් ගාලා ඇවිල්ලා මේකේ වහින්නේ. හැබැයි පින්වතුනි මේ විඥානේ ගොඩ නැගුණේ නැත්තම් අර නාම රූපේ බහිද නෑ. ඔබට පුළුවන් ද තියෙන තැනක්වත් හොයලා කියන්න? අහවල් තැන දැන් මේක තියෙනවා හිටු මං හොයලා ගන්න එහෙම කියන්න පුළුවන්ද? එහෙනම් දැන් මේ මොකද්ද වෙන්නේ? සමනන්තරය හැදුණා නම් ඒ සමනන්තරයට අර අනන්තරේ බහිනවා. ඒ දැස්ස ගමන් පින්වතුනි එතනින් එහාට විඥානයේ නැමැති මායාකාරය මායාව ගොඩනගනවා. විඥාණයට පින්වතුනි නාම රූප ආහාර වෙන්නේ ඔන්න ඔහොමයි. එහෙනම් විඥාණයට නාම රූප ආහාර වෙනවා. මොන නාම රූපද ආහාර වෙන්නේ? උපාදාන වෙච්ච නාම රූප. එහෙනම් රූප වේදනා සංඥා සංකාරයන්ගේ තියෙන අනිත්‍යතාවයේ බලල දුක්ඛතාවයේ අනාත්මතාවයේ බලල අයින් කළ දැම්මන මට රූපත් ඕනේ නැහැ, වේදනාත් ඕනේ නැහැ, සංඥාත් ඕනේ නැහැ, සංකාරත් ඕනේ නැහැ, විඥානත් ඕනේ නැහැ කියලා අතහැරලා දැම්මන උපාදානයෙන් වැළකුණහන තවදුරටත් විඥාණයට ආහාර තියෙනවද? විඥාණය හැදිච්ච ගමන් උපාදාන වෙච්ච එකේ ඩොග් ගහලා බහින්න එපා ඇවිදෙන්න. නේද? එහෙම වෙන්නේ නැහැ. දැන් බහින්නේ නැහැ. විඥාණය එනවා බහින්නේ නැහැ කවුරු. ඇයි අර අර උපාදාන ගතිය අඩුයි. දැන් මේ නිවන පිට කියන්නේ. සාස්ත්‍රුන් වහන්සේ සංයුක්ත නිකායේ එක පොතක් ඉවර වෙනකන් ඒ කියන්නේ ස්කන්ධ සංයුති සංයුක්තේ කතා කරලා තියෙන්නේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිච්ච දුක්ඛ අනත් ස්වභාවය බලන හැටි. එහෙනම් මොකටද එහෙම බලන්නේ? මොකටද එහෙම බලන්නේ? ඔන්න විඥාණයට ආහාර සැපේන තැන. ඔන්න ඒ ආහාර නිසා තමයි පින්විතනි ඔබට යථාර්ථයට එන්න බැරි. ඇයි අර සංඥා පොදි ඩොග් කාලා ඇවිල්ලා බහිනව නේකේ? එල වැරදි සංඥාවක් නේ දෙන්නේ. ආර්යයන් වහන්සේ නමක් කතා කරත් එහෙම. වැරදි සංඥාව. බුදුහාඳුරන් කාලේ අර මේ ගණිකාවක් මරලා මේ හංගලා දිවිච්ච අවස්ථාවේ මිනිසුන්ගේ ඔළුවලට දැම්මේ මොකද්ද? අන්නේ පරිබ්‍රාජික පිරිස්. බුදුහාඳුර කියලා කියන්නේ කවුද? ගණිකාවක් දූෂණය කළා මරලා හංගපු එකේ. එහෙම තමයි කතා කරන්නේ. එහෙම වාදයෙන් තමයි කතා කළේ. ඒක මේක මු බූර්ව ආදි වශයෙන් කතා කරන්නේ නැති ගල් මුල් වලින් ගහන්නේ නැති. එහෙම කියලා දිනවනවා. එහෙනම් වැරදි සංඥාවක් නේද ආවේ? ඒ සංඥාව උපාදාන වෙච්ච නිසා නේද ඔක උනේ? දැන් රහතන් වහන්සේගෙනුට ඕක වෙයිද කවදාක්ක? ඈත පන්සලක ඉන්න රහතන් වහන්සේ නමකට ආරංචි වෙනවා බුදුහාඳුර මෙහෙම එකක් කළා කියලා. එයිද? නැහැ. ඇයි? විඥානික ආහාරයට ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැහැ කියන්නේ විඥානේ මැරිලා නේද? ඇයි? විඥානේට ආහාර නැහැ නේද? ආහාර නැත්තම් විඥානේ මැරෙනවා. එහෙනම් පින්වදිනේ උපාදාන කරගත්ත ස්කන්ධයන් තියෙනවා නම් අන්නේ උපාදාන කරගත්ත ස්කන්ධයන් නිසා පින්වදිනේ මේ විඥානේ ලියලනවා. විඥානේ ඔබ එක එක ආකාරයේ මායාවන් පෙන්වගෙන අරගෙන යනවා. අන්තිමට ඔබට තේරෙන්නේ නැද්ද පින්වදිනේ? දැන් බුදුහාඳුරෝ කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා ඔන්නෝග නිසානේ. ඇයි? මොකක් හරි වස්තුවක් දැක්කහම ඔය වස්තුව නිසා ඔබට රාගයක් කොහොමද ජනිත වෙන්නේ කියලා බලමු දැන්. ඔබට කොහොමද වස්තුවක් නිසා කාමයේ ජනිත වෙන්නේ කියලා? වස්තුව ඇහැ ගැටිලා අවිද්‍යාවේ නිගමනයේකින් සංඛාරයක් හදලා විඥානයක් ගන්නකොට ඕන්නේ විඥානයේදී බහිනව මොකද්ද? අර උපාදාන කරගත්ත නාම රූප. උදාහරණයක් ඉදිරියට අපි හිතමු. ඔබ කවුරු හරි පුටුවක් එහාට කරනවා. පුටුවක් පොඩ්ඩක් එහාට කරද්දී හඬක් එනවා. අපි හිතමු ඒක ඒ හඬ කාන්තා හඬක් වගේ ආවා කියලා. ඒ ස්වරූපයට ආවයි කියලා. එහෙම වෙන්න පුළුවන්. ඒ ස්වරූපයට ආපු ගමන් මොකද වෙන්නේ? පුරුෂයෙකුට කාම ජනිත වෙන්න පුළුවන්. කොහොමද එහෙම වෙන්නේ? හෑ? පුටුවක් ඇසිලෙන හඬට, තිරිචිරි ගාන හඬට කාමයේ ජනිත වෙන්න පුළුවන්. නැහැ. එහෙනම් කොහෙන්ද මේක ආවේ? විඥානයේ හද විඥානයේ ආපු ගමන. ඒකට බහිනව මොනවද? අරහා සම්බන්ධ. ඒහා සම්බන්ධ විඥානෙනේ ගොඩනැගුණේ. දැන් එහෙනම් ඒ සමනන්තරයට අර තියෙන අනන්තරයන්ගෙන් උපාදානිත අනන්තරයක් වෙනවද? ඩොක් ගාල බහිනව. බහපු ගමන් මොකද්ද හදන්නේ? ඔය සද්දේ එයාට හුරු වෙන්නේ. කාන්තා හඬනේ. දැන් මොකද වෙන්නේ? ආන්නේ සද්දේ තදාල දේ විඥානයේ විසින් ගොඩනගනවා. දැන් විඥානයේ ගොඩනගන්නේ පුටුවක් ඇද්ද සද්දේද? නෑ. විඥානයේ මොකද්ද ගොඩනගන්නේ? අර නාම රූප වලින් නාම රූප බැහැගත්තනේ විඥානේ. ඒකයි තියෙන්නේ විඥානයේ මායාකාරීත්වයේ තියෙන්නේ මොකක් වෙනකන් විතරද? ආහාර දෙනකන් විතරයි. ආහාර දෙන එක නැවැත්තුවා නම් ඔය විඥානයේ කෙලි ඔක්කොම ඉවරයි. ආන්න මීයා වගේ පාරිසුද්ධ චිත්තයක් බවට පත් වෙලා ඉන්නවා. ඊට පස්සේ මොනම කළත් ඒ විඥානයක් කියන එකක් නැවත ගොඩ නැගෙන්නේ නැහැ. ඒක මැරිලා ඉවරයි. විඥානයේ මැරුණ පාරිසුද්ධ චිත්තයක් දැන් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් පින්වතුනි මේ පාරිසුද්ධ චිත්තයක් බවට විඥානයේ පත් කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ? මේ ස්කන්ධ පහ උපාදාන කරගැනීමේ ක්‍රියාවලියක් කරන්න ඕනේ නැද්ද? නවත්ත ගන්න ඕනේ. ඒක නිසා තමයි බුදුහාඳුර කිව්වේ ස්කන්ධ පහ උපාදාන කරගන්නකම් අන්නේකා සත්ව කියන තැන ඉන්නවා කියලා. මොකක් හරි සත්වයක් ගන්නවා. සත් කියලා අත් කරගන්න හින්දා සත්ව කියලා කිව්වේ ඒකයි. මොනවද? ස්කන්ධ පහ සත් කියලා අත් කරගන්නවා හේවත් උපාදාන කරගත්ත නිසා. ආන්නේ උපාදානයේ ප්‍රතිඵලයක් වශයෙන් විඥානය තියෙනවා. විඥානය තියෙනවා කියලා කියන්නේ මොකද්ද? භවයෙන් භවයට සැරිසරන්න වැඩපිළිවෙලක් මෙයා හදාගන්න. එහෙනම් පින්වතුනි දැන් මට කියන්න. ඔය මරණාසන්න මොහොතේදී චුතිසිත එහෙම පිරිසිදු කරන්න පුළුවන් වෙයිද කාට හරි? ඔය ගිනි ගෙඩි නම් කන්න එපා. ඔව ඔක්කොම ගිනි ගෙඩි. පුළුවන් තරම් පින් කරගෙන හිටපල්ලා අවසාන මොහොතේ චුතිසිත පිරිසිදු කරගත්තා නම් වැඩේ ගොඩ කියලා එහෙම කියන ගිනි ගෙඩි නම් කන්න එපා ඔබ. ඉතින් අනිත් අය ගිනි ගෙඩි කෑවට මට කරන්න දෙයක් නැහැ. මේ ධර්මයේ ඇහෙන, පේන මානෙක ඇහෙන මානෙක කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඔය ගිනි ගෙඩි කන්න එපා. චුතිසිත කියන එක ඔබට පිරිසුදු කරගන්න බෑ. මම උදාහරණයක් කියන්නම්. සෝතාපන්නවත් නොවිච්ච. ඔහේ මේ ගහස් වලින් ගෙඩියාව වගේ ඉපදිලා. ඔහේ කාලා වීලා ජොලි කරලා හිටපු එකේ. දැන් මරණාසන්න ඇඳේ මැරෙන්න කිට්ටු වෙලා ඉන්නකොට ළමෙක් ගිහිල්ලා හාමුදුරුවන්ට කතා කරන් එනවා. ප්‍රමණයන් වහන්සේ නමක් දැක්කත් ඇතිනි කියලා ළමයා ධර්මයේ අවබෝධ කරගෙන ඉන්නේ කියලා හිතමුකෝ. හාමුදුරුවන් වහන්සේව ගෙන්නලා උන්වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි පිරිත් ටිකක් කියලා. උන්වහන්සේ පිරිත් කියනකොට දැන් මේ දරුවාගේ ආධාව මොකද්ද? මේ තාත්තා පිරිත් අහලා ඉවර වෙලා චුතිසිත පිරිසුදු වෙයි. පිරිත් නේ ඇහෙන්නේ. පිරිත් අහගෙන ඉන්නෝ. මේ අවසානේ ඇවිල්ලා තියෙනද? අවසානේ එනකොටම එළියේ කාන්තාවක් කතා කරනවා. කවුරු හරි එක්ක. මොකක් හරි සම්බන්ධකමක් තිබිච්ච කාන්තාවක්. කටහඬ ඇහුණා විතරයි. දැන් මොකද වෙන්නේ? ඕන්න විඤ්ඤාණය නැග්ගා. ඒ නැග්ග ගමන් මොකද වෙන්නේ? අර කොහෙවත් තිබිච්ච නැති නාම රූප සෘෂ්ටිකල බැස්සයි කියලා ඇවිල්ලා. ඕක තමයි ක්‍රියාකාරීත්වය. එහෙනම් නාම රූප හොයන්න බෑ. හොයන්න පුළුවන් නම් මොකද්ද කරන්න තියෙන්නේ? ඔක්කොම සුද්ධ කළා දාලා ටැංකි ටික හොදලා දානවා නේද? ටැංකි පහ ක්ලීන් කළා දානවා. මොකුත් නැහැ. හරි හොඳ නම ඒක. එහෙම එකක් තියෙනවද? එහෙම ඒවා බෑ. පවතින තැනක් නැහැ. නමුත් වැඩේ වෙලා තියෙන්නේ මොකද්ද? උපාදාන කරගත්තා කියලා කියන්නේ පින්වතුනි සම්බන්ධ කරගන්නවා මේකට. එහෙනම් කොහෙන් හරි ඇදිලා එනවාද? අකුණු සන්නායකේ අන්න ඒ වගේ. දැන් අකුණු සන්නායකයක් තියෙනවා. අකුණු තියෙනවා. නෑ. අවස්ථාව ආපකම මොකද කරන්නේ? ෘස් ගාල ඇදලා දානවා. උපාදාන කරගන්නවා කියන්නේ හරියට අකුණකට අකුණු සන්නායකයක් හයි කරගත්තා වගේ. හැමදෙසෙම අකුණක් පේන්නේ නෑනේ කොහෙවත්. නමුත් අවස්ථාව ආපු ගමන් මොකද කරන්නේ? ගහන අකුණ ඇදලා ගන්නවා. උපාදාන කරගත්තා කියන්නේ අන්නේ ඒක. ඒක නිසා කොහෙවත් නැති නාම රූප. කොහෙවත් විහිදලා තියෙන නාම රූප නෙමෙයි. හැබැයි විඥානයේ ඇසුරේ තමයි මේක තියෙන්නේ. වෙන කාගෙත් ඇසුරේ තියෙන්න බෑ මේක. විඥානයේ විතරයි මේක ගෝචර. මනෝ විඥානයේ. දැන් මොකද වෙන්නේ? මෙන්න අර කාන්තාව කියපු ගමන් ඒකට ඔක් ගාලා බැස්සා. බැස්ස ගමන් පණ ගියා. අන්න බල්ල පෙරේත වෙලා ඉවදුනේ. ඊට පස්සේ තාත්තරේකට ඇහුවහම කියනවා තාත්ත පෙරේතෙක්. ඊට පස්සේ යන්න අර ළමයින් ගුරුළු හැදෙනවා එකක් මොකද්ද? ඈ? පිරිත් කිව්වට වැඩක් නැහැ. පිරිත් කිව්වට වැඩක් නැහැ මම කියනවා. පිරිත් ඇහුවහම පෙරේතයෝ එනවා මැරිලා. ඔන්න පිංගුතුනි චුතිසිත පිරිසුදු කරන්න කියලා අමාරු වැඩන පිරිස්. ඕක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඔබට අපායට යන්නේක සම්භාවිතාව කීයකින්ද නවත්ත ගන්න ඕන? මම එදා ඔබට උදාහරණයක් කිව්වේ. රිවෝල්වර් එකක් දෙනවා. මේකට උණ්ඩ 6ක් දාන්න පුළුවන්. එක උණ්ඩයක් දාලා තියෙනවා. දාලා එක කරකෝල ඉවරලා ඔබට දෙනවා වෙඩි තියාගන්න කියලා. කැමතිද වෙඩි තියාගන්න? ඉතින් 6න් එකක් නේ සම්භාවිතාව. මැරෙන්න තියෙන සම්භාවිතාව 6න් එකයි. නොමැරෙන්න තියෙන සම්භාවිතාව 6න් 5යි. කැමතිද වෙඩි තියාගන්න? නැහැ. හරි. හිල් 100ක් තියෙනවා. මේ රිවෝල්වර් එකට එක උණ්ඩයක් දාලා දෙනවා. කරකෝල කරලා දෙනවා වෙඩි තියාගන්න කියලා. කැමතිද වෙඩි තියාගන්න? නැහැ. ඇයි ඒ? 199ක්ම බේරෙන්න ඉඩ තියෙන්නේ. 101යිනේ මැරෙන්න ඉඩ තියෙන්නේ. ඒත් කවුරුත් කැමතිද? එහෙනම් අපි මෙතන ඔච්චර මොලයක් තියෙන ඔබට අපායෙන් ගැලවෙන්න හිතෙන්නේ නැද්ද? එහෙනම් අපායෙන් ගැලවෙන්න තියෙන එකම බාධකයක්වත් තියෙන්න ඕනද ඔබට හරිනම්? අන්නේ ඔය හිතලා බල මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ආයි ලැබෙයි කියලා එහෙම හිතනවද? මෙච්චර තමයි. සෝතාපන්නවත් එලා මැරුණොත් හොඳයි. සෝතාපන්න වුණා කියලා මනුස්සත් බැවක් මේ ඕන් දෙනවා කියලා එහෙම හම්බු වෙන්නේ නැහැ. සංසාරය තිසේ ඔය ගබ්සා එහෙම කළා එහෙම තිබුණා නම් එහෙම මොකද වෙන්නේ? ඒවත් විපාක දෙනවා. රහතන් වහන්සේට හොරු ගහනවා නම් ආයි සෝතාපන්නේකට වෙන කතා මොනවද? තව යාද මේ වැඩි හරියක් වෙන්නේ ඒවනේ. බල්ලෙක් ගෙදරට ඇති කරන්න ගෙනව මොකද කරන්නේ? ඌටයි ළමයි හදන්න බැරි වෙන වැඩේ කියලානේ ගෙදරට ගියන්නේ. ඒ වගේ සමාජයෙන් දීලා තියෙන දායාදනේ. දීලා දෙන ගිනි ගෙඩි. මං කිව්වේ ඒකයි. උදේ ඉඳන් රෑ වෙනකන් ගිනි ගෙඩි දීප එක තමයි අපිට කිනිසු කළේ. ඔය බල්ලෝ පැටව ගන්නව නේද? එහෙනම් මොකද කරන්න ඕනේ? කපන්. දෝ පසුයි දෙගියා පවුම් 20යි. ඕක දුන්නාම කපලා දෙනවා. ඉවරයි. ආයි පැටව ගන්න කරදර ඔක්කොම ඉවරයි. උඹට තියෙන කන්න මොන දින හදා ගන්න විතරයි. ඉරි ගෙඩිය දුන්නා. එයාද දරුවව පසුයි දෙ කෙනෙක් කරනවා කොහොම හරි මහන්තියලා. මොකටද? ඒ හොඳට ඉන්න පුළුවන් නේ. මක් කරන්න තියෙන්නේ දැන්. වැඩි හරියක් තියෙන ලංකාවේ පසුවද්ද වලට වැඩි හරියක් තියෙන්නේ මොකද්ද? බල්ලන්ගේ වින්ගෙන් දෙන් කපලා දාන එක. හරි. ඒක කරන්නේ නැත්නම් පසුවද්දවරයෙක් ඉදිරිය ජීවත් වෙන්න බෑ. එහෙනම් දැන් එහෙනම් මේ ආයි මේ මුළු සංසාරෙටම ළමයි හම්බෙයිද? ළමයි ඕනේ නැති එකට ළමයි හම්බෙන්නේ කනම් මහ වාසනාවක්. නෑ ළමයි ඕනේ නැති උන් නෙමෙයි නෝ. පරසක්වලක ගහ ළමයි ඉල්ලනවා. ළමයි නැති වුණාම මහ දුක. ඔය ගිනි ගෙඩි හම්බෙච්ච. එහෙනම් පින්වතුනි දැන් ඔබ හිතලා බලන්න මේ මොන සම්භාවිතාවද ඔබට ගන්න ඕනේ මේ ලෝකේ. හැමදාම උදේට සාස්ත්‍රුන් වහන්සේ මුවකට හොදගෙන ගඳ කිලිය ඉදිරියට ඇවිදිලා ඒ පඩිය උඩ ඉඳගෙන භික්ෂුන් වහන්සේලා අමතන ක්‍රමයක් තිබුණාද? ඔය අපි මේ සකස් කරන්න යන ආරාමෙ හැමදාම උදේට ඕන් ඔය ගාථා පාඨය ඇහි පිරිසට. ඒ ගාථා පාඨයේ තේරුම තමයි බුදුවරයෙක්ගේ ලොව පහළ වීම අති දුර්ලභ දෙයක්. බුදුවරයෙක් ලොව පහළ වෙන කාලෙක මනුස්සත්වයක් ලැබීම ඒටත් එහා ගිය දුර්ලභ දෙයක්. ඒ බුදුවරයෙක් පහළ වෙන්නත් තිබේ. මනුස්සත්වයක් ලැබෙන්න නේද? බුදුවරයෙක් බුදුවරයෙක් පහළ වෙලා ඒ කාලේ මනුස්සත්වයක් ලැබෙන්න. ඊළඟට සද්ධා සම්පන්න වෙන්න. බුදුවරයෙක් ලෝකේ පහළ වෙලා මනුස්සත්වයක් ලැබිලා සද්ධා සම්පන්න වෙන්න. සද්ධා සම්පන්න වෙන්න කියන්නේ මොකද්ද? සද්ධර්මයේ ශ්‍රවණය කරන්න හම්බෙන්නේ. නිකන් ඔය භක්තිවන්ත වෙන්න නෙමෙයි. සද්ධා කියන්නේ සෝතාපන්න. අලුම සරේ මාර්ගයේවත් ඉන්න ඕනේ සද්ධාවන්තෙක්. නිකන් සද්ධාවන්තය වෙන්න බෑ. බුදු පිළිමයක් තියාගෙන උදේවහා වන්දනා කරන අය සද්ධාවන්තයෝද? නෑ. ඒගොල්ලන් කියන්නේ මොකද්ද? භක්තිවන්තයෝ, බැතිමතුන්. ඔය ගහලා දින අනුරාධපුරයේ අරේ මේකනේ. බැතිමතුන්ගේ පහසුව සඳහා හරියටයි. ඇයි? භක්තිවන්තයෝ. හරණ උග ගහන්නේ කොහමද? සද්ධාවන්තයින්ගේ කියලා. එහෙම කාලයක් එයි. ඒ කිව්වේ සද්ධර්මය අවබෝධයෙන් සාස්ත්‍රුන් වහන්සේ වන්දනා කරන පිරිස හැදෙන කාලයක් එයි. මහා පිරිස දැන්ටත් ඉන්නවා සුළු පිරිස. මහා පිරිස වශයෙන් එහෙම අවබෝධයට ගනි කාලෙකදී. එහෙනම් පින්වදනි. සද්ධාවන්ත වෙන ලැබෙන එක. ඊටත් වඩා අමාරු. ඊටත් වඩා කාලයකට පස්සේ සිද්ධ වෙන දෙයක්. ඒ වගේම පැවිද්ද ලැබෙන එක. පැවිද්ද ලබා ගන්න එක. සම්බුදු රජාණන් වහන්සේ නමක ලෝව පහළ වීමත් අධි දුර ලබයි. ඒ සමයක මනුස්සත්වයක් ලැබීමත් දුර්වලයි. ඒ සමයක සද්ධාවන්ත වීමත් දුර්ලභයි. ප්‍රෞර්ජාව මේ මහා පැවිද්ද ලැබීමත් දුර්ලභ දෙයක්. එහෙනම් මේ අවස්ථා හතරම පූර්ණේ කරගත්ත ඔබ මොකද්ද කරන්න තියෙන්නේ? බත් ටිකක් කාලම කරගමු කියලා ඉන්නේද? තේරෙනවද පිංගුදෙන මේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් උදේට මේ භික්ෂුව අමතලා කියනද? එහෙනම් ආයි දැන් මේ පැවිද්දට යන අය මොනවද කරන්න තියෙන්නේ? කුණු වෙනින්ද නාන්න. කය පවත්ව ගන්න ඕනින්ද කන්න. නැත්තම්නම් කාලේ නාස්ති කරන්න එපා. ඒක බින්දු මාත්‍රයක්. ඇයි ඒ ඔක්කොම ටික තියෙනවනේ? සාස්ත්‍රුන් වහන්සේ නමක ලෝක පහළ වීම තියෙනවා. මනුස්සත්වයකුත් ලැබිලා තියෙනවා. සද්ධා සම්පන්නත් වෙලා තියෙනවා. පැවිද්දත් ලැබිලා තියෙනවා. එහෙනම් ඔය ටික ලැබුණා නම් දැන් මොකද කරන්න තියෙන්නේ? වහවහ වහවහ වහවහ හුස්මක් අරගෙන පල්ලෙ හදාන්න කලින් කොහොම හරි වැඩේ කරගන්න බලන්න. එහෙනම් ආරාමයේ හැමදාම උදේට ඕන් ඔය ගාථා පාඨයේ පාලියෙන් සහ සිංහලෙන් යයි. සාස්ත්‍රුන් වහන්සේ නැහැනේ. එනිසා උන්වහන්සේගේ ගාථාවක්වත් ඇහෙන්න. නිරන්තරයෙන් හොඳට ඔළුවේ තියාගන්න. එහෙනම් පින්වතුනි දැන් මේ මෙන්න මේ ටික අවබෝධයට ගන්න. මොකද්ද මේ ජීවිතයෙන් අපිට ලැබෙන ඵලය කියලා. මේ විඥානයේ විසින් මායාව පෙන්න ඔබව මේකේ අරන් යනවා. තව අදහසක් ආවම ඒ අදහස තමයි පින්වතුනි මට මතක් වුණා වාල් බන්ධනය ගැන කාලෙකට පස්සේ. ඔය මන්ත්‍ර ශාස්ත්‍ර ක්‍රමයේ තියෙනවා පින්වතුනි වාල් බන්ධනය කියලා කොටසක්. ඔය වාල් බන්ධනය කියලා කියන්නේ පින්වතුනි කාන්තාවකගෙන් පුරුෂයෙකුට ඔය වාල් බන්ධනය දෙනවා නම් කාන්තාවගේ නම පොලෙන් අසූචි ගන්නවා. ඇස් දෙකෙන් කව ගන්නවා, නාස් දෙකෙන් හොටු ගන්නවා, කටෙන් කෙල ගන්නවා, කන් දෙකෙන් කලාඳුරු ගන්නවා, ඉස්සරහ පැත්තෙන් ගන්නවා, පස පැත්තෙන් ගන්නවා, ඔය ඔක්කොම එකට අරගෙන සීනි හරි මොනවා හරි එකකට මිශ්‍ර කරලා කො මතුරුලා සමහර වෙලාවට නියපොතු කෑලි ගන්නවා ආදි වශයෙන් එහෙම තියෙනවා ක්‍රමවේදයක්. ඒක මතුරුලා දෙනවා. ඒ දීපු පිරිමියා එතනින් පස්සේ වහලෙක් වගේ. ඒකයි ඒකට වහල් බන්ධනය කියලා කියන්නේ. තනිකර වහලෙක්. වහලෙක් කියලා කිව්වහම පින්වතුනි අර කාන්තාව කියන ඕනේ දෙයක් කරන නිකන් දැනෙන්නේවත් නැහැ. තමන් මේක කරනවා කියලාවත් දැනෙන්නේ නැහැ. මේ හොඳ මහත්තුරු. කට්ටඩි පවුල් වල ඉන්න ගෑනු එහෙම කියන ඕන එකක් කරනවා. සමහර විට හත් දෙයියනේ. මේ ලොකු මහත්තෙක් මෙහෙම කරයිද? සමාජෙට මොනවත් නැහැ. සමාජයේ මිනිස්සු බලන් ඉඳද්දි ගිහිල්ලා මොකද කරන්නේ? අර ගෑණිත් එක්ක කතා බහ කරනවා. මේ සමහරවිට ඒ ගෑණිව බදා ගන්නත් පුළුවන්. සමහරවිට ඒ ගෑණි කැමති නම් මේ මුළු සමාජයක් ඉදිරියේම සහවාසය දෙන්නත් පුළුවන්. ඇයි ඒ? වාල් බන්ධනේ. බැඳිලා ඉන්නේ. වහලෙක් වගේ බැඳිලා ඉන්නේ. එහෙනම් වහලෙක් වගේ බැඳිලා ඉන්නකොට මෙයා පාරේ ඇවිදගෙන යනවා. මේ කාන්තාව හොයාගෙන කකුල පැටලලා වැටෙනවා. දණිත් දෙක ලෙලියනවා. ඒත් ගානක් නැහැ. ආයියා. වාහනයකත් හැපෙනවා. ඇඟිල්ලක් කඩලා යනවා. ඒත් ගානක් නැහැ. මේ ලේ වැක්කෙරි වැක්කෙරි අතපයත් කැඩලා ඒත් යනවා. බඩගගා හරි යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? ඉතින් මේ කාන්තාව ගාවට යන්නේ මේ. මේ සමාජියත් මම දකින්නේ ඔන්න ඔය විදිහට. වාල් බන්ධනේ කාපු පිරිසක් විදිහට තමයි පින්වතුනි මේ ලෝක සත්‍යය ජීවත් වෙන්නේ. ඉපදිලා මැරෙනකන් කාලේ මොකක් වගේද හරියටම? වාල් බන්ධනේ කාපු එකා වගේ, ඊනාව කාපු එකා වගේ තමයි. තමන් දුක් විඳින බවවත් තමන්ට තේරෙන්නේ නැහැ නේද? ආසාවල් වලට වහල් වුණා. වාල් බන්ධනේ කෑහම තමන් දුක් විඳින බවවත් තමන්ට තේරෙන්නේ නැහැ නේද? උදාහරණයක් කියමු. වාහනයක් ගන්න ඕන වෙනවා. මේ මහා වටින මේ මනුස්ස ජීවිතයක් ලැබපු එකෙක්. මේක ඉන්නකොට මේකට ඕන වෙනවා වාහනයක් ගන්න. පවුම් 75,000යි. ඒ කියන්නේ මොකද්ද? අර වාහනේ නම පොලකින් ටයර් කෑලි, ග්‍රීස් කෑලි, ඈ අර අරගෙන තීනි වලට මතුරලා දීලා දැන්. නේද? වාහනේ දැන් වහල් බාල් බන්ධනේ දුන්න වාහනේ. දැන් මොකද කරන්නේ මෝ? දැන් මොකද කරන්නේ? ඈ දැන් මුගේ ඔළුවේ වැඩ කරන්නේ තනිකර මොකද්ද? අර වාහනේ ගන්න. කෝවිලට යනවා. මොකටද? වාහනේ ලබා දෙන්න මගේ දෙයියෝ, මට වාහනේ ලබා දෙන්න මගේ දෙයියෝ කියලා දෙයියන්ගෙන් හිඟා කනවා. යාළුව ගාවට යනවා. ඊළඟ මොකද කරන්නේ? වාහනේ ගන්න මට සල්ලි දෙන්න මගේ දෙයියෝ කිය කියේ යාළුවන්ගෙන් හිඟා කනවා. මේ විලි ලැජ්ජ නැති එකෙක් නේ දැම්මු. ඇයි? හරි මේ උජාරුවෙන් හිටපු එකා. කාටවත් අතපාන්න නැතුව උජාරුවෙන් හිටපු එකාට වෙච්ච දේ දැක්කද? ඕම් වාල් බන්දනේ. දැන් වාල් බන්දනේට අහු වෙලා දැන් මේක ලබා ගන්නකම් මුට 100ක්. දැන් මොකද කරන්නේ? දැන් ඕටි එහෙම නැද්ද? ඉස්සර ඕටි නෙමෙයි ගෙදර ගියා හදමින් හදහතේ ඉන්න ඕනේ. කියලා හිතාගෙන දැන් ඕටි එහෙම නැද්ද? තව දැනක රස්සාවක් පොඩ්ඩක් බලන්නකෝ. ඈ දැන් දෙන්න දෙමහල්ල මොකද කරන්නේ? උදේ ඉඳලා රෑ වෙනකන් රස්සාවල් කරනවා. මොකටද මේ? වාහනේ ගන්න. ඇයි තියෙන වාහනේ? ඒක හරියන්නේ නැහැ. ඇයි? ඒකේ ටයර් නෙමෙයිනේ කෑවේ. අරග මතුරුලානේ කෑවේ. දැන් මොනවද උනේ? ඒක ගන්නකම් 100ක් 8ක් නැතුව අර අපරාධي අර මනුස්ස ජීවිතේ කැප කරන මොනවටද? මේ තුට්ටු දෙකේ වාහනයක් පින්වතුනි මේ මිනිස් ජීවිතයක වටිනකම තියෙන්නේ පවුන් 75000. මේ මිනිස් ජීවිතයක් වටින්නේ පවුන් 75000. කියනකොට නම් කියන්නේ රත්තරන් වලටත් වඩා මිලයි කියලා නේද මිනිස් ජීවිතේ? හැබැයි කියනකොට විතරයි නේද ඔක කියන්නේ? කරනකොට එහෙම නෑ නේද? ලබාගත් මිනිස් ජීවිතේ වටිනකම අන්තිමට මට පුළුවන් පින්වතුනි අද මේ මැරෙන උන්ගේ මිනිස් ජීවිතේ වටිනකම කියන්න. එද්දාස් නමසිය පණහි පිදිලා අද මැරෙන උන් ඉන්නේ. අද 2000 අපි හිතමුකෝ 2017 නේද? එතකොට කීයක්ද? 50යි 60යි 67යි. අපි හිතමු එකෙක් දැන් මැරෙනවා කියලා 67යි. ආන්න එකගේ ජීවිතේ වටිනකම කියන්න බැරිද? බොළු කොහොමද ඌට දැන් තියෙන වත්කම නේද? ඌට තියෙන වත්කම ගැන ඌගේ තියෙන වගකීම් අඩු කළා. ඒ කියන්නේ ඌ ණය වෙලා පොළු තියලා තියෙන හැමතැනම මේ වගකීම් ඔක්කොම අඩු කළාම එතකොට එනවනේ ගාන. අන්න ඒක තමයි ඒකගේ මිනිස් ජීවිතේ මොකද්ද වටිනකම. එහෙනම් දැන් බොරු නේද මිනිස් ජීවිතේ මිල කළ නොහැකි කියලා කියන්නේ? මේක මුළු ජීවිත කාලෙම කළේ ඕකනේ. ගමේ හන්දිය කඩේ මුදලාලි මොනවද කරන්නේ? ඉපදී ඌට යන්තම් බහ තෝරන දවසට ඇවිදින්න කඩේට ගෙනත් දානවනේ. ඊට පස්සේ කඩේ තමයි ඉන්නේ. අර ළමයි 3 දෙනෙක් විතර ලොකු බඩගුත් ඇදිලා. ඒක මොකද කරන්නේ? දැන් ඔබ දැකපු කාලේ ඉඳලා මේක මොනවද කරන්නේ? කඩේ බඩු විකුණනවා. දැන් ඒකගේ ජීවිතේ වටිනකම මොකක්ද? ඒක අද මලොත් ඒකගේ ජීවිතේ වටිනකම තක්සේරු කරන්න පුළුවන්. මොකද්ද තක්සේරුව? ඉඩම් තුනක් අරන් දාලා තියෙනවා, ගෙයක් හදලා තියෙනවා, කඩේ බඩු තියෙනවා 1,200,000. කඩේ ගොඩ නැගිල්ලේ අපි දුමු තව වටිනකමක් තියෙනවා. ඔන්න ඔය ටික එකතු කළාම ඒකගේ මිනිස් ජීවිතේ වටිනකම එනවා. එහෙනම් දැම්මට කියන්න පිංගදිනි අමිල මිනිස් ජීවිත තියෙන්නේ කාට විතරද? ආර්යයන් වහන්සේලාට විතරයි. ආර්ය උතුමෙක් ඉන්නව අරහතුන් වහන්සේ නමක්. පුළුවන් නම් මිල කළා කියන්නේ. ලෝක සම්මතයෙන් නම් හත පහක්වත් නැහැ. එහෙනම් උන්වහන්සේ පින්වතුනි මිනිස් ජීවිතෙන් වටිනකමක් ගත්තා. මනුස්සයෙක් වෙලා ඉපදිච්ච එකේ වටිනකම ගත්තා. මොකද හේතුව පින්වතුනි මේ සංසාර චක්‍රේ කැරකි ඩොග්ගාලා අපායට යන්නේ. කාලයකට පස්සේ මම ඔබට අන්ඩර්ග්‍රවුන්ඩ් එකෙන් උපමාවක් දීලා තියෙනවා මේට කලින්. මේ අන්ඩර්ග්‍රවුන්ඩ් උපමාව හොඳට ගන්න. මේ කෝච්චියේ වැඩි හරියක් අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ යන්නේ. අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ කිවි අපායට. කල්ප ගානක් අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ ගිහිල්ලා අවුරුදු 80ක් කෝච්චියේ නෝ උඩට. ඒ අවුරුදු 80ේ කෝච්චියේ උඩට එනකොට ඒ ස්ටේෂන් එකේ වෙන පාරක් තියෙනවා. ඒ පාරේ නම තමයි නිවන් මඟ. ගොඩාක් කාලවලවල නිවන් මඟ කියන මේ ඒ පාරේ තියෙන ගේට්ටුව වහලා තියෙනවා. කාලයක් තියෙනවා ඔය ගේට්ටුව ඇරෙන. ඒ ඇරෙනකොට පින්වතුනි එතන තියෙනවා ස්පීකර් එකක්. ඒ ස්පීකර් එකෙන් අනවුන්ස් කර කර කියනවා, නිවේදනයක් කරනවා, ඔය උඹලා දැන් කෝච්චියෙන් ආවා. උඹලා මෙච්චර කල් අර මහා අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ හිටියේ. ඒ අන්ඩර්ග්‍රවුන්ඩ් එකෙන් මේ කෝච්චියේ ගිනි වලට අහුවෙවි අහුවෙවි අන්ත දුකක් විඳගෙන උඹලා දැන් මෙතනට ආවේ. එනකොට උඹලට මතක නෑ උඹලා ආවේ කොහොමද කියලා. නමුත් උඹලා ආවේ එහෙමයි. ඔන්න ඔතන තියෙනවා නිවන් මඟ. නිවන් මඟ කියලා බෝඩ් එකක් ගහලා ඉති ගේට්ටුවත් ඇරලා තියෙන්නේ. අතින් පොඩ්ඩක් ගේට්ටුව තල්ලු කරගෙන ඒ පාර දිගේ ඵලයල්. හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි පින්වතුනි. කෝච්චියේ නවත්තපු ගමන් පේන්න තියෙන මොනවද? ලස්සන රූප තියෙනවා. ඒ රූප අතවන. ලස්සන මියුරු සංගීතය දාලා තියෙනවා. හොඳ සුවඳවත් රස කෑම තියෙනවා. හොඳ පහස තියන්න කාන්තාවද පිරිමියෝද මෙට්ටද කොට්ටද ඔක්කොම තියෙනවා. ඒ අතරතුර අර ස්පීකර් එකෙන් කෑ ගගහ කියනවා. ඔතන යවුවට අහුවෙන්න එපා. ඕවා අනිච්චයි, ඕවා මේ හැමතේ තියෙනව නෙමෙයි, ඕවා මායාවක්. ඔය උඹලට පෙන්වන්නේ ඕකට අහුවෙන්න එපා. ඔය මායාවට අහුනොත් ඉවරයි. ඔන්න නිවන් මඟ තියෙනවා. ඕකේද පත්තෙන් දුවපල්ලා. කොච්චර කිව්වත් අහන්නේ නැහැ. මොනවද කරන්නේ? රූපයක් අතවන්නකොට හානේ, මේ මටම අතවන්නවා, මේ මගේම රූපෙනේ ආනේ කියලා ගිහිල්ලා ඒකත් එක්ක ඉන්නවා. අන්තිමට කෝච්චිය විසිල් ගහනවා. යන්නේ අන්න දඩබඩ ගාලා දඟලනවා. දැන් බහැලා දුවන්න ඕනේ කියලා. නෑ වැහෙනවා. අවුරුදු 60 පෙන්නාම දුවන්නේ පන්සලට. 60 පෙන්නාම හරි ආපු හින්දා හොඳයි මිසක් නැත්තම් මහා නින්දිත වැඩක් ඕක. 60 පෙන්නාම පන්සල් දුවන එක. තරහ ගන්න එපා මං කිව්වට. හැබැයි පරක්කු නෑ 60 පෙන්න. ඉක්මන් කළා මේකට ගොඩ වෙලා මොනව හරි කරගන්න. මම මේ කියන්නේ 60 පෙන්න බුදු පිට නෙමෙයි. 40 පෙන්න බුදු පිට නෙමෙයි. 20 පෙන්නපේ කාලට මම මේ කියන්නේ. 20 පෙන්නපු අයට කියන්නේ. මේක ආයි ප්‍රමාද කරන්න එපා. ඒක තප්පරයක්. මම ඔබට අප වෙනවා. ඔන්න අවසාන දේ මම කියන්නේ. මම ඔබට අප වෙනවා. ශාස්ත්‍රුන් වහන්සේගේ චීවරයේ දරාගෙන විනය නීතියක් කැඩුවේ නැත්තම් ඔබ අඩුම තරමේ දිව්‍ය ලෝක යන බවට මම අප වෙනවා. මෙතන හිටියොත් ඒකටත් මම අප වෙනවා. ගිහි ජීවිතේ හිටියොත් 99.99%ක්ම තියෙන අපායට යන්න කියලා. එහෙම නැතුනොත් මැරිලා පෙරේතෙක් හරි වෙලා තුවාල ලෙවකකයි ඉන්න වෙනවා. ඒකයි මං ගිය සතියේ කිව්වේ දැම්ම ඉඳලම පටන් ගන්න කියලා. මොනවා කන්නද? තුවාල කන්න. ඇයි? නැත්තම් බඩගින්න ඉන්න වෙන්නේ. සමහර පෙරේතයෝ ඉන්නවා තුවාල කන්න කැමති නැහැ. නමුත් උරුමේ තුවාල කන්න. ගැබ් මල කන්න. කාන්තාව දරුවෝ වදනකම් බලන් ඉන්නවා එතනට වැඩිලා ඒක කන්න. කාන්තාවන්ට ඔසප් වෙනකම් බලාගෙන ඉන්නවා ඔසප් ලේ කන්න. ඒවා තමයි උන්ට හිමි. හැබැයි සමහරු කැමති නෑ ඒක කන්න. ඒක නිසා අනන්ත මහා කාලයක් බඩගින්න ඉන්නේ. හැබැයි දැම්ම ඉඳලා කාලා පුරුදු වුණාන එක්ක ධර්මයේ හැදිරෙන්න තියෙන්නේ. නැත්තම් දැම්ම ඉඳලා කාලා පුරුදු වෙන්න තියෙන්නේ. දෙකෙන් එකයි. ගිහි වුණත් පැවිදි වුණත් පින්වතුනි ධර්මයේ හැදිරෙන්න මං කියන්නේ ඒකයි. ධර්මයේ හැදිරෙන්න. ඒක අතහැර ගන්න එපා. ඒකට දෙන්න පැය 12ක්. ජීවත් වෙන්න පැය 12ක්. එහෙම කරන්නේ නැති එකනේ ප්‍රශ්නේ. හතියකටම එක පැය තුනක් බණ අහනවා. ඉතුරු ටික ඔක්කොම හල්ලාලේ වමනියොත් එක තමයි ඉතින් මේ වැඩ කරන්නේ. ඔබ කොච්චර හොඳ වුණත් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මේ පිරිස් එක්කනේ. රස්සාව කරන්න පුළුවන් ද මේ දෙවිවරුත් එක්ක ගිහිල්ලා? දිව්‍ය ලෝක රස්සා ගන්න ඉන්නවද කවුරුත්? නෑ. ඔබගේ වක්කීම තමයි ඌට වැරදුනොත් බයින් එක. ඔබ සුපර්වයිසර් කෙනෙක් නම් ඔබගේ වක්කීම මොකක්ද? කාට හරි වැරදිච්ච ගමන් ඌට බයින් ඕනේ. නැත්නම් ඌ හදාගන්න බෑ. මිනිසුන්ගේ හිත රිද්ද මේ කටයුතු කරන එක තමයි මේකේ තියෙන තලේ. එහෙනම් දැන් මේ කෝච්චිය මෙතනට ආපු වෙලාවේ දැන් අර සද්ද ඇහෙනවා. ඇනවුන්ස් කරනවා. පින්වතුනි ඔය ස්පීකර් එක ඇහෙන්නේ ඔබ ඔය කෝච්චියෙන් එන කාලේ කාලවල් ලක්ෂයක් විතර ගියාම තමයි එක වතාවක් ඔය ස්පීකර් එක ඇහෙන්නේ. අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ ගිහිල්ලා අන්ත මහා දුකක් ඉඳලා එනවා. එනකොට අර ගේට්ටුවත් වහලා ස්පීකර් එකක් නැහැ. ආයි යනවා. එතකොට නම් ඉතින් මොකද්ද අර රූප මගේ නේ ගියාගෙන අල්ලගෙන බදාගෙන ඔය ඇට්ටෝල බුදියගෙන ඔක්කොම කරලා කෝච්චිය යනකොට ආයි යනවා. ආයි සරයක් එනවා. ආයි සරයක් ඇවිදින්න මොකද වෙන්නේ? ආයෙත් ওই ටිකමයි. ඇයි ස්පීකර් එක නැහැ? ස්පීකර් එක නැත්තම් ගේට්ටුවක් තියෙන බවවත් දන්නේ නැහැ. නිවන් මඟ කියලා එකක් තියෙනවා කියලා දන්නේ නැහැ මිදිලා යන්න. ආයි යනවා. ඔහොම 20 30 වතාවක් නැත්තම් ලක්ෂ කෝටි වතාවක්. ඔහොම ගියාට පස්සේ ඔන්න ආයි එකපාරක් එනවා. ඒ පාර ආවට පස්සේ අන්න තියෙනවා මොකද්ද? ස්පීකර් එක තියෙනවා. ස්පීකර් එකක් තියෙනවා. ඒ වගේම අර යන පාරේ ගේට්ටුවත් ඇරලා තියෙනවා. ස්පීකර්කෙන් කියනවා අල්ලන්න එපා, ඔය රූප වලට අහු වෙන්න එපා, ඔය වේදනාව වලට අහු වෙන්න එපා, ඔය සංඥාව වලට අහු වෙන්න එපා, ඔය එහෙකටවත් අහු වෙන්න එපා, ඔය ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔය එකකටවත් අහු වෙන්න එපා. ඔන්නතර නිවන් මඟ තියෙන ඔය ගේට්ටුවෙන් ටක් ගාලා පැනලා ඵලයල්ල. පුන පුනා කියනවා. ඒ අවස්ථාවනේ පින්විතනි දැන් උදා වෙලා තියෙන්නේ. ආයි මේ අවස්ථාව එන්නේ නැහැ. ආයි මේ අවස්ථාවක් එනකොට ස්පීකර් එක නැහැ. ඒකයි කිව්වේ. සාස්ත්‍රුන් වහන්සේගේ නමකගේ ලොව පහළ වීම අති දුර්ලභයි. ඔබ දැකලා තියෙනව නේද පින්වතුනි අවුරුද්දට ක්‍රීඩාවක් තියෙනවා ලිස්සන ගහේ නැගීම කියලා. කොල්ල කුරුට්ට ටිකක් එකතු වෙලා ඔක ලිස්සන ගහ පිහිදාලා කොහමද උඩටම නැගලා ගිහිල්ලා. අන්තිම කොනට ගිහිල්ලා කොඩිය ගන්නකොටම වැන්නොත් එම් මොකද වෙන්නේ? ඊට වඩා දුකක් තවත් නැහැ නේද? ඒ වගේ තමයි පින්වතුනි සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ධර්මයක් තියෙනවා. මනුස අද්භවේකුත් තියෙනවා. සද්ධා සම්පත්තියකුත් තියෙනවා. පැවිද්දක් තියෙනවා. වැඩේ කරගන්න බැරි වුණා. එහෙනම් ආයි ගත්ත හුස්ම පල්ලෙහා දාලාද නිවන් දකින්නේ? නෑ නෑ දාන්න කලින් නිවන් දකින්න. ඒ කිව්වේ පැවිදි වෙන්න යන අයට. එහෙනම් දැන් අනිත් අය හිතාගන්න, ඒ කියන්නේ. හතියකට පැය 3ක් බණ අහලා මොකද්ද අපි කරන්නේ කියලා. එහෙනම් තව කාලය දෙන්න මේකට. මේ අවවාදයක් කරනවා විතරයි බලගිරීමක් එහෙම නැහැ. අවවාදයක් කරනවා විතරයි. තව කාලය දෙන්න මේකට. ඔබට වගකීම ඇති. යුතුයකම් ඇති. ආයි මං ඒවා නැහැ කියන්නේ. ඒවෙන් පැනල යන්න කියන්නේත් නෑ. එහෙම කිව්වොත් අසාධාරණයි. නවත් ඔබ හිතලා බලන්න. කෙනෙක් ඉන්න පුළුවන්. මගේ දරුවා නිසා මම ඉන්නවා කියලා. ඉතින් දරුවා ඉඳි. අම්මා දරුවා ගැන හිත හිත ඉඳි. දරුවා වාස්තේ කාලේක දහම් අවබෝධ කරගෙන නිවන් දකි. නිවන් දැකලා ඔය අම්මට පින් ටිකක් දෙන්නට. තුවාල කකා ඉන්න අම්මට. අම්මේ තුවාල නෙමෙයි බත් ටිකක් අහන් ඔන්න මං කාලෙකට පස්සේ උඹට බත් ටිකක් දෙනවා කියලා. ඕක තමයි හැටි. දරු දුක කියන එක මහා මෙරක් තමයි. ඒකේ ආයි අහන්න දෙයක් නැහැ. ඇටලේ මස් සිඳගෙන ගිහිල්ලා තියෙන්නේ. දරුවෙක්ගේ දුක කියන එක. නම් මෙහෙම කියන්න හේතුව තමයි. අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් කළා දිනු. මේක කියන්න ඕනේ. මේක කියන්න ඕනේ හේතුව තමයි පින්වතුනි. මේ ලෝකේ මේ ආර්ය මෛත්‍රිය වඩන්න කියලා කිව්වේ ඒකයි. මේ ඉන්න පරම ශ්‍රේෂ්ඨය අවදි වෙනවා ටික ටික. මෙන්න මෙහෙම එකක් ආවා. මෙන්න මේක හොඳට අහගන්න. මගේ දූ අවුරුදු 15යි. ඇය දේශකතුමන්ගේ දේශනා අවුරුදු 13 ඉඳලා අහනවා. ඕනෑම ප්‍රශ්නයක් ආවහම ඇය බුද්ධාගමට අනුව හිතනවා. මට ජීවිතේ යම් යම් ප්‍රශ්න ආවම ඇය කියනවා ඇයි යම් මේ දේශකතුමා මෙහෙම කිව්වා මතක නැද්ද කියලා. ඇය පෞද්ගලික කාන්තා විදුහලක ඉගෙන ගන්නවා. බොහෝම හොඳින් ඉගෙන ගන්නවා. හිතට තද කරගන්න තරම් යාළුවෙක් ඇයට නැහැ. ඇයට තියෙන ඇඳුම හෝ වේවා තියෙන දෙයින් සෑහීමකට පත් වෙන දරුවෙක්. අපිටත් ගොඩාක් ලෙන්ගතුයි. ගොඩාක් කාලෙක ඉඳලා කියනවා මහන වෙන්න. ඒත් ලංකාවේ භික්ෂුණී ශාසනයක් නැහෙනේ. මංවත් පිහිට වෙනවා කියලා කියනවා. මංවත් පිහිට වෙනවා කියලා කියනවා. අපි ඉතින් හිතන්නේ මේ ළමයා විහිළුවට කියනවා කියලා. ඊයේ මේ දේශනාව වහලා මට කරදර කරනවා මහන වෙන්න ඕනේ කියලා. මේ අවුරුදු 15ක දැරියක්. නිවන් දකින්න හේතු වාසනා වන්තිය මේ ලෝකේ පහළ වෙලා තියෙන බව මම ඔබට මේට කලිනුත් කිව්වා. අම්මා මගේ නම දෙන්න කියලා කියනවා. يعني මහානවීම උදෙසා මේ නම මගේ නමත් එතනට දෙන්න කියලා කියනවා. නැත්තම් මම දේශකතුමන්ට කියලා හරි පැවිදි වෙනවා කියලා කියනවා. ලබන අවුරුද්දේ ඕ ලෙවල් නේ පුතේ ඊට පස්සේ බලමු කිව්වහම මොකද්ද අම්මේ විභාගය කරලා ලැබෙන දේ කියලා කියනවා. නමුත් ඇය නිතරම පාඩම් කරන හොඳින් ලකුණු ගන්න හොඳ ළමෙක්. පවුලේ එකම දුව මෙහෙම අහන්නේ එයාගේ ජීවිතය ගැන කලකිරිලා නම් නෙමෙයි කියලා විශ්වාසයි. ඒ කියන්නේ කන්න බොන්න දෙන්නේ නැතුව ඕනේ දේවල් කරන්න නටන්න දෙන්නේ නැතුව එහෙම නෙමෙයි කියලා විශ්වාසයි. එයා අවබෝධයෙන් අහන්නේ ජීවිතේ හරයක් නැහැ කියලා අපි දන්නෝ. ඒත් එකපාරට අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ හිත හදාගන්නේ කොහොමද? බොහෝම හොඳ ප්‍රශ්නයක් අන්තිමට අහලා තිබුණේ. තව ඉස්සරහට හම්බේ ඔබ ඔබට පරම ශ්‍රේෂ්ඨිය ලෝකෙට බිහි වෙන්නේ ඉන්න. මෙච්චර කල් මේවා අහලා තිබුණ නෑ නේද? සද්ධර්මයේ ගොඩ නැගෙන වෙලාවේ පිංගතුනේ පරම ශ්‍රේෂ්ඨිය ඕවා අපි අහලා තිබ්බ කොයි කාලෙද? බුදුහාඳුරන්ගේ කාලේ. නේද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිප්පලි මාන කියන මානවකයා වෙලා ඉන්නකොට ගිහි කාලේ නේද? බිරිඳක් කසාද මේ කසාද බන්දලා අම්මලාගේ ඌමනාවට දෙන්න නිදිහානේ සැතපෙන්න ගියා මල් මාලේ වැදින් තියලා. අපි දෙන්නෑ කාට හරි කාමයේ ජනිත වෙලා තිබුණොත් අද රාත්‍රියේ මේ පළවෙනි මංගල රාත්‍රිය මේ ගත කරා. සහ අවසාන රාත්‍රිය දෙන්න කතා වෙලා ඉන්නේ. බද්ද කපිලානි කියන උත්මාවි. එක පැත්තක හරි මල් මාලේ පොඩි වෙලා තිබුණා. එයාට කාමයේ ජනිත වෙලා එයා පහත් කෙනෙක්. බොහොම පරිසමෙන් නිදාගත්. උදේ අවදිනකොට කාගේවත් මල් මා පැත්ත පොඩි වෙලා නැහැ. දෙන්න දෙපැත්තට විසිරලා ගියා. අර උත්තමාවි භික්ෂුණී ශාසනෙන් නැතුල් වෙලා අරහත් ත්වයටපත් වුණා. මේ උත්තමයා භික්ෂු ශාසනෙන් නැතුල් වෙලා අරහත් ත්වයටපත් වුණා. ඔන්නෝ වගේ උත්තම කතා අහලා තියෙනවා. මේ දැන් අහනව නේද මේ වගේ උත්තම කතා. අවුරුදු 15ක දරුවෙක් මේ ධර්මය අවබෝධ කරගෙන යන ගමන. පින්වතුනි මේ අම්මල තාත්තල තරම් වාසනාවන්ත අම්මල තාත්තල කොහෙද ඉන්නේ? අනිත් අවුරුදු 15 අම්මල තාත්තල අපිට කියන්නේ මොනවද? අනේ බලන්නකෝ. අයතා සම්බන්ධයක්. බලන්නකෝ කසාද බැඳපු මිනිහෙක් එක්කනේ යාළු වෙලා තියෙන්නේ. අනේ බලන්නකෝ මගේ දුව පැනලා ගියා. මගේ දුවගේ ඇවිනියක්. ගිනි කනවනේ අම්මල. බලන්නකෝ පරම ශ්‍රේෂ්ඨත්වය. ඉතින් මේ උත්තමත්වයේ පුදනෝ මිස වෙන මොනවා කරන්න? ඒ උත්තමාවි අවුරුදු 15ක් වුණත් මහා ශ්‍රේෂ්ඨ උත්තමාවියක්. වයසෙන් මේ උත්තමත්වයේ මයින්න බෑ. අවුරුදු 60ක් පිරුණත් කාලකන්‍යා කාලකන්‍යමයි. අවුරුදු 15 මහා ශ්‍රේෂ්ඨ උත්තමාවියක්. ඉතින් ඒ උත්තමාවිට හිමිතැනට ඒ උත්තමාවි වෙනෝ මිස මෙන්න මොනවද කරන්න තියෙන්නේ? මේ අම්මටයි තාත්තටයි මට දෙන තියෙන අවවාදේ තමයි ඔය දූගෙන් බණ ටිකක් අහන්න. ඔය දූගෙන් බණ ටිකක් අහලා මේ ශාසනයට ඇතුල් වෙන්න. ඇතුල් වෙලා භව ගමන කෙලවර කරගන්න. ඕ වගේ දුවෙක් ඔබගේ බඩට ආවේ ඔබත් ශ්‍රේෂ්ඨ නිසා. ඔබටත් මේකේ හේතු වාසනාවක් තියෙන නිසා. ඔන්න ඔය හේතු වාසනාව උදා කරගන්න. මට දෙන්න තියෙන අවවාදේ ඒකයි ඒ අම්මට තාත්තට. පින්වතුනි ඔබට මතක නැද්ද දරුවෙක් ලැබෙන්න ඉන්න කාලේ ඔබ කරපු දේවල්? පන්සල් ගියා. නිතර නිතර බණ ඇහුවා. බෝධි පූජා පැවැත්තුවා. පවත්ව මොනවද ඔබ ඇහුවේ? මොනවද ඔබ ඉල්ලුවේ? ඔබ ඉල්ලුවා මහා ශ්‍රේෂ්ඨ දරූපතක් සිද්ධ කරලා දෙන්න. මේ ලෝකෙට වැඩදායි පරම ශ්‍රේෂ්ඨ දරූපතක් දෙන්න. ඔබ ඇත්තටම ඉල්ලුවේ ලෝකෙ ඉන්න හොඳම ළමයව නේද? ඇත්තටම කිව්වොත් පින්වතුනි ඔබ ගිහිල්ලා ඇත්තටම ඉංජිනේරුවෙක් ඉල්ලුවේ නෑනේ. ඔබ බෞද්ධනේ. ඒ කාලේ නාමිකව හරි බෞද්ධනේ. ඔබ මේ අනේ මේ ලෝකයේ ඉංජිනේරුවෙක් පහළ වෙන්න ඉන්නවා නම් අන්න ඌ මගේ බඩට වයින්න කියලා ඉල්ලුවේ නෑනේ. ඔබ ඉල්ලුවේ මොකද්ද? පරම ශ්‍රේෂ්ඨ දරූපතක් සිද්ධ වෙන්න. ඉතින් පින්වතුනි මේ ශ්‍රේෂ්ඨ දරුවපත දැන් සිද්ධ වෙලානේ තියෙන්නේ. ඔබ ඉල්ලපු එකනේ දැන් ලැබිලා තියෙන්නේ. එහෙනම් දැන් මේ උත්තමාවිත ඉතුරු ටික කරගන්න අවස්ථාව සලසලා දෙන්න. උත්තමත්වයේ පුදන්න දරුව වුණා. මේ පෙරුම් පුරාගෙන මේ ලෝකෙට ආපු පිරිස්. යම් මේ යම් සමාධි ක්‍රමවේදයකට මම දැකපුවා මම මේ අපේ පිරිසට කියලා තියෙනවා. පින්වතුනි ලංකාවේ මේ මේ රටවල විතරක් නෙමෙයි ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මේ උත්තම පිරිස් දැන් ඉස්සරහට බිහි වෙනවා. මම ඒකයි ඔබට කියන්නේ පුළුවන් තරම් මහත් ගත ලෙස ආර්ය මෛත්‍රිය වඩන්න කියලා. ඒ අයව ඉක්මනින් පුබුදව ගන්න. කාලේ හරි වටිනවා. ඒ අය ඉක්මනින් එන නැගිටින්න ඕනේ. ඒ අය ඉක්මනින් නැගිටලා පින්වතුනි මේ ස්ථානයට එනවා. ඒ එන්නේ වෙන මොකුත් හින්දා නෙමෙයි පින්වතුනි තමන් පාරමිතා පුරු බල මහා බලයේ නැගිලා. ඒ අයව ගහලා මරන්න බෑ. අරහත් වෙන්නපත් වෙනකම්. ඒකයි මම කිව්වේ අරහතුන් වහන්සේලා බිහි වෙනවා. මිනිසුන්ට පේන්න බිහි වෙනවා. 이르දි ලාභිනුත් බිහි වෙයි. හැබැයි ඒ උත්මය 이르දිය පාන්නේ අර හන්දිය රිලා නටවන එක රිලා නටවනෝ වගේ. ගැරී යුත්තන්ට පේන්න. 이르දිය පාන අයත් බිහි වෙයි. මහා ධර්ම කතිකයෝ බිහි වෙයි. හැබැයි ඒ කතිකයෝ සර්පයාගේ නැට්ටෙන් අල්ලගෙන එහෙම කතිකාවත කරන්නේ නැහැ. නියම විදිහට සර්පයාව අල්ලගෙන තමයි කතිකාවත කරන්නේ. එහෙම පිරිස් බිහි වෙයි. ඒ හැම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම මම කියන්නේ. ඔබ මෙච්චර කල් දරුවට අවවාද කළානේ. ඔන්න ඔය අවස්ථාවට දරුවා ආවා කියලා කියන්නේ. ඔබගේ දරුවා ඔබට වඩා ශ්‍රේෂ්ඨයි. ඔබට අතහැරගන්න බැරි දේ දරුවා අතහැරලා. අවුරුදු 15ක දරුවෙක් ඕවද පින්වතුනි ඉල්ලන්නේ? මම මේ වැඩි දරුවෝ එක්කම ඉන්න එක්කෙනෙක්. අමු අපායේ යන්නේ. කතා කරන ඒවා ඇහුවොත් එහෙම. අම්මා කෙනෙක් සියදි විනසා ගන්න. ඒ ළමයි කතා වෙන ඒවා ඇහුවොත්. ඉතින් මේ වගේ අම්මල තාත්තල තව මොනවද? මහා ශ්‍රේෂ්ඨ දෙමාපියෝ. මහා ශ්‍රේෂ්ඨ දරුවෝ. ඉතින් මට කියන්න තියෙන්නේ ඔබ දෙපළට. මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා. නැවත නැවතත් ශ්‍රවණය කළා. ඔබත් මේ ශාසනයට එන්න. ඇවිදිලා මේ කටයුත්ත කරගන්න. ඒ දියණියට මට කියන්න තියෙන්නේ. ඔබගේ දෙමාපියන්ට දහම් අවබෝධ කරනුවස්. මම ලංකාවට ආවම මම ඔබගේ ගෙදරට එනවා. අවශ්‍ය නම් කියන්න. හැබැයි අනවශ්‍ය නම් අනවශ්‍ය පිරිස වලට මට කෝල් එකක් දෙන්නවත් මම අවස්ථාවක් දීලා නැහැ. ශ්‍රේෂ්ඨත්වයේ පින්වතුනි ශ්‍රේෂ්ඨත්වයේ පුදනෝ මම කියන්නේ පින්වතුනි මේ පැවිද්ද සඳහා යම් කිසි කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ආන්නේ ඒ පිරිස ඔලූඩ තියාගෙන අසුචි හොදනවා මම ඒ තරම් පරම ශ්‍රේෂ්ඨත්වයකට ඔබ ඉන්නේ යන්නේ ඉතින් ඒක නිසා මේ අහිංසක දරුවන්ට සසර ගමන කෙලවර කරගන්න දෙමාපිය උදව් කරත්වා ඒ වගේම දෙමාපියොත් ඒ දරුවන්ගේ මග ගිහිල්ලා මේ කටයුත්ත ඉවර කරගනිත්වා අපිට උරුම එක දෙයයි පින්වතුනි මේ උරුමය ගන්න අපි සීහ හෙළයෝ ලංකාවේ ඉන්නේ සීහ හෙළයෝ නෙමෙයි මේ සද්ධර්මයේ ඇහෙන මානේ ඉන්නේ සීහ හෙළයෝ ඒක මේ ඉංගලන්තේ හිටියත් ඕස්ට්‍රේලියාවේ හිටියත් ලංකාවේ හිටියත් කොහේ හිටියත් මේ සද්ධර්මයේ ඇහෙනවන ඒ සද්ධර්මයේ ඇහෙන මාත්‍රේ ඉඳගෙන සද්ධා සම්පන්න වෙනවන අන්න සීහ හෙළයෝ උපාසක උපාසිකා හෝ වේවා භික්ෂු භික්ෂුණී හෝ වේවා සීහ හෙළය මං ගිහි කියන නාමයෙන් ආමන්ත්‍රණය කරන්නේ ඔබව නෙමෙයි කියලා කිව්වේ ඒකයි මේ ධර්මයේ අහන අයව නෙමෙයි ගිහි කියන මම මේ ආමන්ත්‍රණය කරන්නේ ඉතින් මම හිතනවා ඒකට අවශ්‍ය උත්තරේ ලැබුණයි කියලා මෙන්න මේ දේවල් පින්වතුනි හොඳට ආදර්ශයට ගන්න මම විශේෂයෙන්ම කියන්නේ තාම තරුණකම තියෙන පිරිස් ආයි හිත හිත ඉන්න දෙයක් නැහැ. වගකීම් යුතුයකම් කරගහ ගන්න කලින් වහ වහ මේ කටයුත්ත කරගන්න. මම ඔබට කිව්වා පුතාට ආදරෙන් ඉන්න අම්මලා ඉන්නවා. නැතුව නෙමෙයි. දුවට ආදරෙන් ඉන්න අම්මලා ඉන්නවා. ඔය කාට ආදරෙන් හිටියා? අන්තිමට සමහරවිට දරුව ගොඩේයි. උදාහරණයක් සාරිපුත්‍රයන් වහන්සේ හාරිපුත්‍රයන් වහන්සේට හම්බුණා මේට ආත්ම පහකට කලින් හිටපු අම්මා පෙරේතියක්. ඉතින් හාරිපුත්‍රයන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවක මහ උත්තමයා. ආත්ම පහකට කලින් හිටපු අම්මා මොකද? උන්වහන්සේ ඒ කාලේ පුතා වෙලා ඉඳලා උන්වහන්සේ මතම හැපි හැපි හිටපු අම්මා දැන් උන්වහන්සේ අද්දව් පහකුත් ගෙවලා ඇවිල්ලා නිවන් දකින්න නිවන් දැකලා පරිනිර්වාණයට යන්න විතරයි තව තියෙන්නේ. තාම මොකද්ද? පෙරේත. ඒ ඕවෙන් ගන්න දේවල් තියෙනවා. නිකන් සුරංගනා කතාව අහලා නිකන් ඉන්න නෙමෙයි. ඒ අම්මා තාම පෙරේතනේ. වහා වහා මේ ධර්මයේ හැසිරෙන්නේ. තව කාලය යොදන්න. පැවිදි වෙන්න යන්න බැරි අය පින්වතුනි තව කාලය යොදන්න. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් කියන්නේ ඔබ කාලේ යෙදුවත් නැතත් අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැනේ. අපි ඔබව දහිනෙහිකුත් නැහැ ඉස්සරහ. නමුත් ඔබ ඒකට පුළුවන් තරම් කාලය යොදන්න. අපායේ ඔබට උරුම කරගන්න එපා. හැමදෙස්සෙම මම කියනවා. අතින් අල්ලගෙන හිතින් අතහැරලා දාන්න. ඔබ තවදුරටත් මේකේ ඉන්න තීරණය කළොත් වකීම් තියෙනවා කියලා. හරි. කමක් නැහැ. අතින් අල්ලගෙන හිතින් අතහැරලා දාන්න. හිතින් අල්ලන් හිටියොත් ඉවරම තමයි. ආයෙ අහන්න දෙයක් නැහැ ඒක. මං කියවනේ අද්දුටු ප්‍රත්‍යක්ෂ දේවල් මං කියන්නේ. සමාධිගතව දකින්නේවත් එක හිතන් කියන්නේ. වෙනදේ. බොහොම දරුණු අඩියක්. ඉතින් අපි මේ දැන් ඔබට තේරෙනවා පිංගදෙනි මේ ලෝක සත්වයා ඉන්නේ මුලාවක කියලා තේරුම් ගන්න. ඒක තමයි පළවෙනිටම කරන්න තියෙන්නේ. අර අපි කිව්වේ කරවිල කමුද කියලා අහුවම ඩොග්ගර බෑ කියන්නේ මුලාවෙ හින්දා. දැන් අර විහිළුවට අහන කතාවක් තියෙනවා. විහිළුවට කියන්නේ මේක මේ සමාජෙ තියෙන කතාවක්. ප්ලේන් එකකින් බිමට පයින්න කෝටියක් පවුන් දෙනවා කිව්වොත් පයින්වද කියලා අහනවා. ප්ලේන් එකකින් ඔබ බිමට පයින්වද කෝටියක් සල්ලි දෙනවා නම්? නැහැ. නේද? එහෙම නේද උත්තරේ? නැහැ. ඊට පස්සේ අනිත් මිනිස්සයා කියනවා අන්න උඹ එහෙම මොඩේන්නේ. මං කිව්වේ නවත්තලා තියෙන ප්ලේන් එකේ. දැන් ප්ලේන් සංඥාව මොකද්ද එහෙනම්? ප්ලේන් නම් අහස යන්න ඕනේ. දැක්කද? එහෙනම් යථාර්ථයට ඇවිදilla නැහැ නේද? ඉතින් ඔබ කැමතිද හරකෙක් වගේ ජීවත් වෙන්න? හරකට ඉස්සරහින් තනකොළ ටික එල්ලුවාම ඌ තනකොළ කන්න යනවනේ. මහා බරක් ඇදගෙන ඌ යනවා මොකක් කන්නද? අර තනකොළ ටික කන්න. ඉතින් ඌට කවදාකවත් කන්න හම් වෙනවද? නැහැ. ඉතින් ඔන්න ඕකනේ ওই මිනිස් ජීවිතයේ අවසානේ. බර ඇදගෙන එකක් ඉවරනකොට එකක් එනවනේ. ගියක් ගමු. ගේ උදසාවට කාර් එකක් ගමු. ඒකට වැඩ කරනවා. ඊට පස්සේ ළමයව දාමු ඉන්ටර්නැෂනල් ස්කූල්. ළමයි තුන් දෙනාව දාමු ඉන්ටර්නැෂනල් ස්කූල්. ආදිවාසීන් හිතාගෙන එකක් ඇර එක තනකොළ මිටියක් ගලවනකොට මොකද වෙන්නේ? ඈ? තව තනකොළ මිටියක් එල්ලනවා ඉස්සරහින්. දැන් මොකද කරන්නේ? අන්තිමට පින්වතුනි අවුරුදු 60-70 ගිහිල්ලා නාකි ගොනු දෙන්නත් මොනවද කරන්නේ? අර ගොනයි එලා දෙන්න. මොනවද කරන්නේ? බරා දිනවා. අපහස කරනව නෙමෙයි. බරා දිනේ. ගොනයි එලා දෙනා හින්දා මං කිව්වේ. වෙනතුමා මේ මිනිස්සුන්ට කිව්ව නෙමෙයි. අන්තිමට මොකද්ද වෙලා තියෙන්නේ? ඉතින් බරා දිනවා. බර ඇදලා කරත්තෙම බැඳිලා ඉඳද්දි මක් වෙනවද? මැරිලා වැටෙනවා. කරත්තෙ බැඳපු ගොනා මැරෙනවම පින්වතුනි ආයෙත් ඉතින් කරත්තෙ බැඳින්නම උපදිනව හැරෙන්න වෙන මොනවා වෙන්නද? මේවා පොඩ්ඩක් හිතන්න. මම මේ කතා කරන්නේ ඔබගේ පැත්තට, ඔබගේ දරුවගේ පැත්තට නෙමෙයි. ඔබගේ ස්වාමි පුරුෂයාගේ බිරිඳගේ පැත්තට නෙමෙයි මම කතා කරන්නේ. ඔබ වෙනුවෙන් කතා කරන්නේ. මම ඔබ වෙනුවෙන් කතා කරන නීතිඥයා. මට බයින්න එපා ඒකින් ද. කවදාකෝ ඔබට යථාර්ථය පෙන්눔 කරලා දෙන්නහන. ඔබ කෙරෙහි අනුකම්පාවෙන්මයි ඒක කරන්නේ. ඔබට අවවාද කරන්නේ ඔබ කෙරෙහි අනුකම්පාවෙන්මයි. නැතුව ඔබ එතනට ඔබ මේ පැවිදි වෙන්න ආවා කියලා අපිට ලැබෙන බලයක් තියෙනවද මොකද? 5000ක් පැවිදි වුණා කියලා නම එහෙම ගහගන්න එකක් තියෙනවද? මං කියවනේ එතනට නායකයෙක්වත් නැහැ. මාව එහෙම නායකත්වයේ තියන්න හදන්න එපා. එහෙම ඒවා නැහැ. අවවාදයක් අනුශාසනාවක් ධර්මදේශනාවක් කරන්න. තමන්ගේ වැඩේ කරගන්න. එච්චරයි. එතන මුදුන නැහැ කවුරු? එතන ඉන්නේ එකම මුදුන කවුද? ශාස්ත්‍රුන් වහන්සේ. වෙන කවුරුත් මුදුන නැහැ එතන. පරිවේනාධිපති කියලා එහෙම කවුරුරි ඉන්නවද? ඈ? ආරාමාධිපති කියලා එහෙම කවුරුත් ඉන්නවද? එහෙම අය නැහැ. සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලා ඉන්නවා. සියල්ලෝම මහා යුද්ධයක් කරනවා බ්‍රහ්මචර්යාව පූර්ණේ කරගන්න. දහම තේරෙන්නේ නැති කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් දහම තේරෙන කෙනෙක් පිහිට වෙනවා. අවවාද අනුශාසනා කරනවා. එක්කෙනෙක් බැරනම් 10 දිනක් ඇවිදලා අවවාද අනුශාසනා කරනවා. කොහොම හරි සසරෙන් ගොඩ වෙන්න උත්සාහ කරනවා. ඒක තමයි එතන තියෙන්නේ. බබාලා එතන කවුරුත් නැහැ. දැන් මේ ලන්ඩන් වල ඉන්නවනේ බබාලා කියලා જાතිය. ඔබට හම්බ වෙලා තියෙනව නේද? ඈ අවුරුදු 50ක් පිරිච්ච බබාලා ඉන්නේ. කතා කරන්නේ හරි බබා ලීලාවෙන්. එහෙම ඒවා ආයේ එතන නැහැ. සම්මාස අටනහර වියලී ගියා. මම මේක කරලා මිසක් පස්ස බලන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න පිරිසක් ඉන්නේ. බබාලා කවුරුත් නැහැ. මහා අදිස්ථානයක් මහා වීරයක්. ඔබත් ඒක කරගන්න. ඔබත් ඒක ඇති කරගන්න. එතනට එමේ මං කියන්නේ ඒක එතනට එමේ අවශ්‍යතාවයක් නැහැ කිමු. හැබැයි ඔබගේ ජීවිතේට මේක අතුල් කරගන්න. මේක අර දරු දුක කියන එක දරු නැත්නම් දරු කැක්කුම එහෙම නැත්නම් දරු සුරතලේ මොකක් හරි එක ආදරය කියන එක. ඇටමස් නහර විදගෙන ඇට මිදුළු දක්වා ගිහිලා තියෙනවනම් මේ ධර්මයත් එහෙම යවා ගන්න. මේ ධර්මයත් යවාගෙන යවාගෙන යවාගෙන පුළුවන් තරම පිංගතුනි තමන්ව රැක ගන්න බලන්න. එහෙම නැත්නම් වෙන්නේ අවසානයක් වෙනකන් අර ඉස්සරහා ඉල්ලලා තියෙන තනකොළ ටික කන්නාදින ගොන් දෙන්නා වගේ ගිහිලා අන්තිමට කරත්තෙත් එක්කම මැරලා වැටෙන්න වෙන්නේ. ඔබගේ අම්මා තාත්තට උනේ ඒක නෙමෙයිද කියලා හිතලා බලන්න. ඔබගේ අම්මේ තාත්තේ කරත්තෙ අදින ගමන් මැරලා වැටුනේ නැද්ද? එහෙනම් ඔබ බලන් ඉන්නේ ඔබටත් ඒක වෙනකන්ද? ඔය කරත්තෙ ලෙහෙලා දාන්න ඉක්මනට. ඔය කරත්තෙ කියලා කියන්නේ තමන් විසින් හදාගත්ත වගකීම් යුතුකම්. අත දරුවෙක් ඉන්න අයට නම් වගකීමක් යුතුකමක් කිව්ව හැකි. එතනින් එහාට නම් සමාවත් දෙන්න බෑ. තමන් හදන්නේ පෙරේතෙක් වෙන්න. ආයි මං කියවන්නේ මං ඔබගේ පැත්තට කතා කරන නීතිඥ නිසා මාත් එක තරහ වෙන්න එපා. මම කියන්නේ සත්‍ය. එහෙම මෙහෙම කියනවා කියලා බණ අහන්න ඉන්නේ නැතු ඉන්නත් එපා. තමන්ගේ වල තමන් කපා ගන්න වැඩක් නේක. නමුත් තින්ගතනි උපරිම උත්සාහ කරන්න. ඔබට දහම අවබෝධ වෙලා තියෙනවා නම්. දහම අවබෝධ වෙලා තියෙනවා නම් උපරිම උත්සාහ කරන්න. මේ වීරිය වඩලා කොහොම හරි එක කරගන්න. තමන්ගේ ප්‍රියාදර ස්වාමි පුරුෂයාගේ කකුල් දෙක අල්ලලා වැඳලා කියන්නේ. මෙතනින් එහාට ඔබ මේක බලා ගන්න මගේ දරුවා. මට යන්න අවසර දෙන්න. තමන්ගේ බිරිඳගේ කකුල් දෙක අල්ලලා වැඳලා කියන්නේ. දරුවාව ඔබ බලා ගන්න. මට යන්න අවසර දෙන්න. තනියෙන් ඒක කරගන්න පුළුවන් නම් එහෙම හරි කමන්නේ යන්න. බිරිඳට කියන්න. දසවස් පිරෙනකොට දරුවට දරුවත් එක්ක ඔබ එන්න. ඇවිදින්න ඔබත් මේක කරගන්න. අනිත් එක වින්දුනේ. මම ඔබට හොඳ කතාවක් කියන්න. භද්‍ර මහරහතන් වහන්සේ. ඔබ ඔබේ දරුවව ලබා ගත්තා වගේ තමයි වින්දුනේ භද්‍ර මහරහතන් වහන්සේගේ. අම්මයි තාත්තයි උන්වහන්සේව ලබා ගත්තේ. දරුවෝ හිටියේ නැහැ. කාලයක් දුක් විඳලා පන්සල් ගානේ ගියා. කෝවිල් ගානේ ගියා. ගස්ගල් පර්වත ගානේ ගියා. ඒ ගිහිල්ලා කොහොම හරි අවසානයේදී දරු සම්පතක් ලැබුණා. මේ අම්මයි තාත්තයි කල්පනා කරනවා මහා වෙහෙස මහන්සියක් යෙදিলা හම් වෙච්ච මේ දරුවට මේ ලෝකේ තියෙන ලොකුම දායාද දෙන්න ඕනේ. ඒ දායාද දෙන්න තීරණය කරනකොට ඒ එතුමිය සහ ඒ එතුමා කල්පනා කරගෙන කරගෙන ගියා මොකද්ද දෙන දායාද? මේ කාලේ කාලට නම් තියෙන හොඳ හොඳ දායාද මොනවද? රොක්ස්ටාර් කෙනෙක් කරන්නේ. ඊට පස්සේ බාගෙට හෙළුවෙන් ඇඳගෙන මොකද්ද කරන් තියෙන්නේ? මිනිස්සු ඉස්සරහා නටනවා. නටුවාම ගොඩාක් සල්ලි හම්බ වෙනවා. බුදුහාඳුරන් කාලේ හිටියේ ඒකුන්ට කිව්ව ගණිකාව කියලා. ගණිකාවන් හොඳට සල්ලි දීපුවා බුදුහාඳුරන් කාලේ. දැන් මේ අද බාගෙට ඇඳගෙන නටන ඒ කාලා හරි ශ්‍රේෂ්ඨයි කියලාද හිතන්නේ? සල්ලි දිනනවා කියලා. ඒකුන්ට කියන්නේ ගණිකාව තමයි. ඇඟ විකුණන අයට ගණිකාව කියලා කියන්නේ. එහෙම නැත්නම් දොස්තර කෙනෙක් කරන්න ඕනේ කියලා හිතාගන්න. අද සමහර අම්මලා තාත්තලා ඉන්නවා දොස්තර කෙනෙක් කරන්න කියලා දරුවව දිවි ගන්නලා. ඊට පස්සේ දැන් දරුවව කොහොම හරි මේ මහානකමට ගන්න බලාගෙන දෙමාපියෝ තියෙනවා. අදිස්ථාන කරගෙන ප්‍රාර්ථනා කරගෙන. ඇයි? ඉස්සර හිතන් හිටියේ දොස්තරකම ලොකුයි කියලා. නමුත් දැන් දන්නවා මේට වඩා ලොකු එකක් නැහැ. අවබෝධයෙන් තමයි එන්නේ එතනට. මේට වඩා ලොකු එකක් නැහැ. උත්සාහ කරනවා උපරිමයෙන්. අවබෝධයක් නැතුව අරන් ගිහිල්ලා වැඩක් නැති නිසා. අවබෝධ කරගන්න. පුතේ ඕකේ ඇති හරයක් නැහැ. මේ අද අපිත් එක්ක දොස්තරලා ඉන්නවා පින්වතුනි පැවිදි වෙන්න බලාගෙන. දොස්තරලා, ඉංජිනේරු, ගුරුවරු, සයන්ටිස්ට්ලා, පරිගණක ඉංජිනේරු මහා ප්‍රමාණයක්. බැංකු නිලධාරියෝ මහා ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ අයගේ දැන් දොස්තර කෙනෙක් වෙච්ච දරුවෙක්. ඒ දරුවා හිතන්නකො මෙහෙම. ඔන්න දැන් දොස්තර කෙනෙක් වෙන්න යුනිවර්සිටි යනවා. ගිහිල්ලා පළවෙනි අවුරුද්ද අන්ත දුකක් විඳිනවා. ඇයි දොස්තර කෙනෙක් වෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. නේද? ඈ පුදුම දුකක්. ඒ දුක විඳලා විඳලා විඳලා දෙවැනි අවුරුද්ද ඊට වඩා දුක් විඳිනවා. තුන්වෙනි අවුරුද්ද ඊටත් වඩා දුක් විඳිනවා. හතර දුක් විඳිනවා. පහ දුක් විඳිනවා. හයෙන් එළියට එනවා. ඇවිදින්න ඉන්ටර්න්ෂිප් කරනවා අවුරුද්දක්. හරි දෙකක් හරි. හරි තුනක් හරි ඔය කාලයම මොකක් හරි. ඒව කරලි ඉවරලා ඔන්නේ යන්තම් දොස්තර කෙනෙක් වශයෙන් ලාංඡනයේ පැලඳගෙන සමාජයට එනවා. ඇවිදින්න බන් ටික අහනවා. අහපු ගමන් අවබෝධ වෙනවා. අවබෝධ වෙච්ච ගමන් පැවිදි වෙනවා. අපරාධිනේ අර අවුරුදු පහ. අර විඳ දුක ගඟට කැනපු කපු විනි වගේ නෙමෙයිද? හරි නැත්නම් තව යනවා අවුරුදු 10ක් ඉස්සරහට. ගිහිල්ලා කසාදත් බඳින්න. කසාද වැඳලා ඒක එහෙමත් යනවා. කසාද බඳින්න ලොකු වෙඩින් එකක් ගන්න ඕනේ. ඇයි ඒ නිකන් වෙඩින් ගන්න බෑනේ සමාජේ. සමාජේ ඉන්නෝ නම් සමාජ විදිහට ඉන්න ඕනේ. ඒක මම අනුමත කරනවා. වෙඩින් එකක් ගන්නකොට මේ යාළු දෙන්නෙකුට එන්න කියලා මේ ඔන්න අපි බැඳා කියලා හරියන්නේ නැහැ. ඉතින් වියදම් කරලා ඉතින් සමාජ සම්මත චාරිත්‍ර අනුකූලව කරන්න ඕනේ නැත්තම් කතන්දර අහන්න වෙනවනේ. නේද? ඒ ඔක්කොමත් කළා ඔන්න හිතනවා මොකද්ද? මේකේ හරයක් නැහැ මම මහන වෙන්නේ. අපරාධේ නැද්ද මේ ටික? මහන නෝ හරි මේ දහමේ හැසුරුනේ නැත්නම් දැන් මහනකමයි අපි ගන්න නැතුෙමුකෝ. මේ දහමේ හැසුරුනේ නැත්නම් අවසාන ඵලය මොකද්ද? අපාය නේද? ඒක ඔබට විශ්වාසන්නේ සතර අපාය කියලා. දහමේ හැසුරුනේ නැත්නම් සතර අපාය. ඒ කියන්නේ ජීවිතේ මොනම හරි කාලයක සතර මේ දහමේ හැසිරෙන්නම ඕනේ නේද? එහෙනම් අර මහ බරකරත්වයක් අදින කාලේ. ඒ කාලෙම ගියා නම් ඉවරයි නේ. බරකරත්තේ හැතැම්ම පහක් ඇදලම මං එන්නම්කෝ. නිකන් හිතන බලන්න. මේකේ ඇති හරයක් නෑ. ලෝකයා දීපු දෙයක් මේ. මේ ලෝකයා දීපු ලොකුම ගිනිගෙඩියක් ඔය. වෛද්‍ය වෘතිය කියන්නේ හරි ලොකු එකක් කියලා. මගේ සහෝදරියත් වෛද්‍යවරියක්. නැතුව කියනව නෙමෙයි. පොඩි දරුවෙක් ඉන්න නිසා කියලා තියෙනවා තව අවුරුදු 10ක් දෙන්න. දරුවොත් එක්ක එන්න ඕනේ. ඊට පස්සේ මගේ ඥාතීන්ට බල කරන්න පුළුවන් නේ මට පොඩ්ඩක්. නැත්තම් කියලා තියෙන්නේ පාත්තරේ අනිත් පැත්ත හරවනවා. දන් දෙන්න දෙන්නේ අවුරුදු 10න් පස්සේ. අම්මා තාත්තා නැති වෙලාවේ අපිට කන්න දුන්නේ සහෝදරියනේ. අම්මා තාත්තා ගෙදර නැති වෙලාවේ මොන හරි හදලා දීලා කන්න දුන්නේ සහෝදරියනේ. එහෙනම් සහෝදරියට මැරලා අපාගත වෙන්න දෙන්න පුළුවන්. 10ේදී ආවේ නැත්තම් පාත්‍රය අනිත් පැත්ත හරවනවා. පත්තනි කුජ්ජනේ. තම්බේ දන්න දෙන්නේ. අපි පන්තියක් නැති වුණාම බැනලා පන්තියට යව්වේ සහෝදරියනේ. එහෙනම් අපේ නුත් යුතුයකමක් තියෙනවනේ ඒ අයට කෙරෙන්න. ඒ යුතුයකමත් අපි කරන්න ඕනේ. එහෙනම් පිඟුතුනේ මේ වෛද්‍ය වෘතිය හෝ ඉංජිනේරු වෘතිය හෝ මේ මොකක් හරි මේ කවුන්ටන් කෙනෙක් හරි ඔය කියන ගණකාධිකාරී වෘතිය හෝ ඔය ඔක්කොම පිඟුතුනේ සමාජයේ විසින් ගොඩනගපු දේ. ඔබ දැකලා නැද්ද මහා උගත්තු ලෙඩ ඇඳේ පණ අදිනවා. අන්තභාගේ හැදිලා ඇඳ වන හැදිලා එහා පැත්ත මෙහා පැත්ත පෙරල ගන්න බැරුව ඉන්නවා දැකලා නැද්ද? ඔබගේ අම්මලා තාත්තට ඔය උදා වෙලා නැද්ද? එහෙනම් පිඟුතුනේ උගත්කමේ ඇති ඵලය මොකද්ද? වෛද්‍යවරු ගිහිල්ලා මේ වෛද්‍යවරු වයසට ගිහිල්ලා නැද්ද අද? වෛද්‍යවරු ලෙඩ වෙලා නැද්ද? හිත වේදනාව හැදිලා වෛද්‍යවරු එල්ලිලා මැරිලා නැද්ද? සියදි විනාසාගෙන නැද්ද? තමන්ගේ බිරිඳක් ඉඳලා අන්නේ නර්ස්ලායි අරුම් මුං එක යන වෛද්‍යවරු නැද්ද? එහෙනම් වෛද්‍ය වෘත්තියේ උතුම් වෙන්නේ කොහොමද? වෛද්‍යවරයෙක් වුණාම මැරෙන්නේ නැත්තම්, ලෙඩ වෙන්නේ නැත්තම්, ජරාවට පත් වෙන්නේ නැත්තම්, සිහි විකල් වෙන්නේ නැත්තම්, මම කියනවා වෛද්‍ය වෘත්තිය තරම් උතුම් වෘත්තියක් තවත් නැහැ කියලා. එහෙම නොවිය තියෙයිද? මම මේ ඔබට උදව් කරනවා. යථාර්ථයේ පෙන්වලා දීලා උදව් කරනවා. මම ඒකයි කිව්වේ මාත් එක්ක අමනාප වෙන්න බෑ මේ. මම මේ ධර්මාසනයෙන් නැගිට්ටාට පස්සේ නම් කොහොමත් මාත් එක්ක අමනාප වෙන්න එපා. මේත් මගේ දහම් ගුරුවරයා තමයි. සමාධිගත ස්වභාවයෙන් දහම් කියන වෙලාවේ සමාධිය මගේ දහම් ගුරුවරයා. ඒ සමාධියට බයින්නවා මිසක් මට එහෙම දොස් කියන්න එපා කොහෙවත්. මම මේ ඔබට උදව් කරනවා පින්වත්නි, ඔබත් ඔබගේ පෞලිය උදවියත් අරගෙන මේ ගමන යන්න. මෙතන ඉන්න වෙන්නේ පව් කරන එක. ඉන්න වෙන්නේ පව් කරන එක. ඔබ දානයක් දෙන්න ගියා. දන් දෙන වෙලාවේ පිනක් කළාට පාරේවත් බැහැලා යන්න පුළුවන්ද බලන්න? කේන්ති ගන්න නැතුව. ඒක නේද ක්‍රමවේදය? අද මෙතනින් ඔබ ගෙදර යන්න පාරට බැස්සහම කී පාරක් කේන්ති ගන්න වෙනවද? අනාගාමි වෙලා ඉන්නෝනේ අප බේරිලා ඉන්න නම්. ඉතින් මේ කුණු ගොඩේ ඉඳගෙන වින්නතුනේ. තව තවත් අර අපායට යන වැඩ පිළිවිල හදාගන්න එක හැරෙන්න වෙන දෙයක් තියෙනවද? එහෙනම් වින්නතුනි තමන් කියන දේ දරුවා අහනවනම් දරුවාට පුළුවන් තරම් මේක කියලා දෙන්න. සිංහල තේරෙන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉස්සර සිංහල පන්තියවත්. නැත්නම් ඔබ බුදුදහම වගේ පරම ශ්‍රේෂ්ඨ දහමක් පැහැදිලි කරන්න පුළුවන් මට්ටමට ඉංග්‍රීසි උපාධි 3-4ක් කරන්න. කලින්. එහෙම නැත්නම් දරුවාට සිංහල කියලා දෙන්න. කියලා දීලා පින්වතුනි පුළුවන් තරම් ඉක්මනින් දරුවව පහදන්න. ඔය දරුවාගේ කරේ ඔබ විසින් එල්ලපු බර කරත්තේ ඒ අහිංසක දරුවව නිදහස් කරන්න. ඔබ ඇදපු බර ඒ දරුවට අදින්න දෙන්න එපා. සමහර අම්මලා කියනවා පුතේ ඇයි මේ හදිස්සි තීරණ? ඇයි මේ හදිස්සි? තව ටිකක් ඔය කරත්තේ ඇදහන්කෝ. ජෝඩුවත් එකතු වෙලා. තව අවුරුදු දෙකක් විතර කරත්තේ ඇදලා. ඕක දාලා පල්ලෙයන්කෝ. ඇයි අම්මයි තාත්තයි පින්විතෙන දරුවා උපදිනකොටම තමයි කරත්තේ හදන්නේ. ඔහොද නැද්ද? මගේ දරුවාව මොකද්ද කරන්න කියලා තීරණය කරන්නේ දරුවා උපදිනකොටමනේ. හඳහන බලන්නේ වරගෙන ගිහිල්ලා පොඩ්ඩ. ඉතලිනුත් දැනගන්නවා මෙයා කොයි පාරේද යන්නේ. ඒකට අනු සියලු වැඩ ඉස්කෝල ළඟින් ගෙවල් අරගෙන එහෙම කරනවා. ඒක හොඳයි. ඒ එහෙම තමයි කලමනාකාරීත්වය කියන්නේ. මම ඒ ගැන දොස් කියනවා නෙමෙයි. ගිහි බවට දොස් කියනවා නෙමෙයි. මෙන්න විදිහ ගැන මම මේ කියන්නේ. ඒතොර එහෙම ගාන්ට හදලා අර ළමයට ඉස්සෙල්ලාම පොඩි කරත්තයක් හදලා දෙනවා. ඒ පොඩි කරත්තේ ඉස්සෙල්ලාම බඳිනවා අර පොඩි වහු පෙට්ටියක ඇඟේ. ශිෂ්‍යත්වයේ පන්ති කාලේට නම් කරත්තේ විතරක් බැඳලා හරියන්නේ නැහැ. අම්මත් නගිනවා පිටේ. නේද? එහෙම වෙනව නේද? නැගලා දක්කනවා. දරුවාගේ හොඳට තමයි. මම ඒක නෑ කියන්නේ. දෙමාපිය දෘෂ්ටියක් අරන් තියෙනවා දරුවා ඉගෙන ගත්තොත් දරුවාට හොඳ අනාගතයක් තියෙනවා කියලා. ඒක වැරදි නෑ. ඒක හරි. ගිහි භවයේ ඉන්නවනම් අපායට ගියත් කමන්නේ නෑ. මනුෂ්‍ය ජීවිතේ ගත කරනවා කියලා ඉන්නවනම් ඉගෙන ගන්න එක තරම් වටින දෙයක් තවත් නෑ. ඒක හරියට හරි. අපේ තාත්තලත් අපිට කළා. අපිත් අද දරුවන්ට ඒක කියනවා. මම ගුරුවරයෙක්. මමත් දරුවන්ට කියනවා. ඉතින් මැරිලා අපාගත වෙමින් ඉන්න කාලේ ඇවිදින්න ඉන්නවා. ඉතින් උන්ට මම මොකද්ද කියන්න තියෙන වෙන? දහමක් කිව්වට තේරෙයිද? නෑ. මොකද්ද කියන්න තියෙන? ඉගෙන ගනින්න. ඉගෙනගෙන හොරමර වංචා කරන්න නැතුව හිටපල් අඩුම තරමේ. ඉතින් අර පොඩි කාලේ අර වහු පැටියගේ ඇඟේ බැඳනේ ලොකු කර පොඩි කරත්තය. ඉතින් ඒ වහු පැටියා හරිම අමාරුයි. දරුවගෙන් ඔබ පත්තර කතා කරලා අහන්න පුතේ. උඹ මේ දේවල් කරන්නේ ඇත්තටම කැමැත්තෙන්ද? නෑ. ඒක ඒකාන්තයෙන් ඇත්ත. මේවට එක පැත්තකින් කිව්වොත් මේවට තමයි කියන්නේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා කියලා. එක පැත්තකින්. අනිත් පැත්තෙන් හරි. ළමයා වෙනුවෙන් සෙතක් කරන. මොකද ඌ ඉගෙන ගන්නතු හරකෙක් වුණොත් එහෙම මොකද වෙන්නේ? ඉතින් එක එකට අතපාන්න ඕනේ. ඊට පස්සේ මිනි මරයි මේ ලොකු ප්‍රශ්නයක්. ඒකෙන්ද උගන්නන්න ඕනේ. ඒක හරි. මං කිව්වේ ඒකයි. ගිහි ප්‍රශ්න වලට මං අඟිලි ගහනවා නෙමෙයි මේ. නමුත් වෙච්ච දේ බලන්න. මේ මට වෙච්ච දේ මම මේ කියන්නේ. ඔබටත් වුණානේ ඒක. ඔබට විතරක් නෙමෙයි. දායාදයක් විදියට ඔබගෙන් දරුවන්ටත් දුන්නා. දැන් දරුවෝ ඒ දරුවන්ටත් දෙන්න යන්නේ. අර පොඩි කරත්තයක් හදලා දරුවගේ පිටේ එල්ලුවා. ඉතින් දැන් ඌ ඕක අදිනවා. හැමදාම උදේ 3ටනේ 4ට නැගිටලා. මම ඉස්කෝලේ යන නැගිටි 4ට. 4:00ට බස් එක නැගි. ගෙදර ආයේ ආයි 5ට. හවස. කොළඹ යන්නේ. කොළඹනේ හොඳ ඉස්කෝලේ තිබ්බේ. එතන හොඳ ඉස්කෝලයක් කියලා හදාගත්තද ඒක තුල මොකද උනේ? අර පොඩි කරත්තයක් බැඳගෙන හොරණ ඉස්කෝලේට ගිය මම තියා ලොකු කරත්තයක් බැඳ කරේ. දැන් මොකද වෙන්නේ? දැන් ඒ කරත්තෙත් ඇදගෙන මම ගියා කොළඹ. ඔබත් එහෙමනේ. මම විතරක් නෙමෙයි. ඔබත් එහෙම. දැන් අර මහා දැන් ඊට පස්සේ දැන් ටික ටික මොකද වෙන්නේ? දෙමාපියෝ විසින් දායාදයක් වශයෙන් දීපු කරත්තේ ටික ටික ලොකු කරලා යුනිවර්සිටි. දැන් ඒ තව කරත්තේ ලොකු වුණා. ඊට පස්සේ ජොබ් එකක් තව කරත්තේ ලොකු වුණා. කරත්තේ තියෙන්නේ මොනවද ඔක්කොම? වගකීම් යොදකම්. දැන් මේ කරත්තේ තල්ලු කරගෙන යනවා මේ ගොනා. ඒ ගුණා තනියෙන් කරත්තේ තල්ලු කරනවා. තව එළ දෙනක් එනවා කරත්තේ ඇදගෙන. අර අම්මයි තාත්තයි සහ අනිත් අම්මයි තාත්තයි දෙන්න කල්පනා කරලා බලනවා. මුන් දෙන්නගේ කරත්තේ දෙක එකක් කරලා දෙන්න ඒ දෙන්න එකට ඇදගෙන ගියා නම් මේිට වඩා හොඳට අදින්න පුළුවන්. මේ තව ටිකක් වැඩිපුර බර දාලා අදින්න පුළුවන් කියලා මොකද කරන්නේ? අර කරත්තේ තියෙන බරු ටිකත් මේකටම දාලා කරත්තේ ටිකක් ලොකුවට හදලා ඉවරලා ගොන්නු දෙන්නව බඳිනවා එකට. දැන් මොකද කරන්නේ? ඔන්න ඕකට කියනවා පින්වතුනි කසාද බැන්දයි කියලා. දැන් මොකද කරන්නේ? දැන් මේක ඇදගෙන යනවා. ගොනු දෙන්නත් එක්ක ඔක ඇදගෙන යනකොට ඔය කරත්තේ ලොකු වෙනවා. දරුවෙක් ලැබෙනවා. ආදි වශයෙන් ඔය දේවල් වෙනවා. තාමත් ඔබ ඔය කරත්තේ අදිනව නේද? එහෙනම් පින්වතුනි ඔබ මේ මහත් ආදරයෙන් ලෝකෙට බිහි කරවූ දරුවා. මේ පිටේ කරත්තේ බඳින්න නැතුව ඒ දරුවව නිදහස් වෙන මාර්ගයට යවන්නකෝ. ආයි මොනවටද ඔක තුම්පාරක් හිතන්නේ? ඔබ කරත්තේ අදින ගමන් ඔබ හිතනවා කරත්තේ අදින එක තරම් සැපයක් තවත් නැහැ කියලා. මොකද ඉස්සරහා තනකොළ මිටි එල්ලලා තියෙන හින්දා. ඔබ හිතන්නේ තනකොළ මිටියට ඇදෙනවා කියලා. නෑ, මහ බරක් ඔබ අදින්නේ. හොලිඩේ යන්න අකමැතිද ඔබ? ඇයි? හොලිඩේ යනවා කියන්නේ මොකද්ද? කරත්තෙන් භාගයක් තියෙනවා. කරත්තෙම තියන්න හම්බ වෙන්නේ නෑ. කරත්තෙන් මොකද තියන්නේ? කරත්තේ බඩු ටිකක් අයින් කරනවා. අර ජොබ් එකේ වැඩ ටික අයින් කරනවා. හැබැයි දරුවෝ ඔක්කොම කරගහගෙන යනවා. තියෙන වකීම් වල නිදාසල හැම යන්න පුළුවන්. එහෙම එව නැහැ. එහෙනම් කරත්තේ තියෙනවා බඩු පොඩ්ඩක් අඩුයි. ඕකට තමයි කියන්නේ කොහේ යනවා කියලාද? හොලිඩේ යනවා කියලා. හැබැයි හොලිඩේ යන්න කරත්තේ බඩු අයින් කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? කරත්තේ ටිකක් වේගෙන් අදින්න ඕනේ ඊට කලින්. ඒකට සල්ලි එපේ. ඔන්න ඔය කරත්ත සංකල්පේ බලන්න හොඳට. එහෙනම් තමන් මෙච්චර ආදරෙන් හදාගත්ත දරුවව ඔබට වෙච්ච ඔය සංහැදී වෙන්න දෙන්නේ නැතුව ඒ දරුවට මේ දහම් දායාදිය දීලා ඒ දරුවා ඔය කරත්තෙන් නිදහස් කරන්න. පළවෙනිදම පින්වතුනි ඔබ හොඳට බලන්න ඔබ කරත්තේ අදපු ගොනේද්ද නැද්ද කියලා. සහ කරත්තේ අදින ගොනේද්ද නැද්ද කියලා. නිදහස් වීමේ ප්‍රීතිය කොච්චරද කියලා බලන්න කරත්තේ අදින එක නවත්තලා. ඒ නිදහස් වීමේ ප්‍රීතිය ඔබට දැනෙනවා නම් ඒක අංශු මාත්‍රයක්. ඇයි අර අහිංසක දරුවට ඒක දෙන්නේ නැත්තේ? ඇයි ඌලව් අර මහ බර කන්දක් අද්දන්නේ? ඇයි ඌටත් අවුරුදු 60 පැනලාද ඌටත් කරත්තෙන් නිදහස් කළා දැන් ඵලයක්? දැන් උඹගෙන් ගන්න පුළුවන් සාරය අපි ගත්තා. අපිට ඕන දේ දැන් උඹ කළා. දැන් ඉතින් ඔය කරත්තෙන් ඉහෙලා ඵලයක්. අවුරුදු 80ක අම්මා දැන් කියනවා. එහෙම නේද ඔබ සමහර ළමයින්ට අම්මලා කියන්නේ එහෙමයි. මොකද්ද? මොකද ඔය හදිස්සිය යන්නේ? තරුණ කාලේ පොඩ්ඩ මහන්සිලා වැඩ කරන්න. වැඩ කළා? අවුරුදු 60ක් විතර වුණාම යන්න. එහෙම තමයි කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? අවුරුදු 60ක් වෙනකන් ඇදහම් පුතේ හොඳට බර. කරත්තේ හොඳට ඇදලා අවුරුදු 60ේදී ඕක තියලා ඵලයක්. එතන උඹගේ කරත්තේ දායාදයක් වශයෙන් ගන්න එකෙක් හදපන්. හදලා ඒ කරත්තේ පුගේ කරට දාලා උඹලා කලයක්. මේ මනුස්ස කියන ස්වභාවයට වෙච්ච දේ පින්වතුනි ඔක්කොම විපරීත වුණා. ඒකයි උනේ. ධායිකයොන්ව පල්ලෙහාට වැටුණා. අධ්‍යායිකයෝ ධාන ලබන්න බැරි ධාන පිරිහිච්ච පුහු පිරිස ලොකු වුණා. අද උන් තමයි කවුද? අධ්‍යාපනඥයෝ, විද්‍යාඥයෝ ආදි වශයෙන් නම් වලින් පෙනී ඉඳලා තියෙන්නේ. අද ශාස්ත්‍රඥ වහන්සේ කියපු යමක් කිව්වොත් එහෙම අහන්නේ මොකද්ද? විද්‍යාවෙන් ඔක ප්‍රූව් කරලා තියනවද? නැද්ද? එහෙනම් ඉතින් පිළිගන්න බෑ. ඕක තමයි ලෝකෙ ගිය තැන. ධ්‍යායි කියන දිවිච්ච තැන ඉවරයි. ඉවර කරලා, ඉවර කියලා ඉතින් ගියෝනේ ලොක්කෝ දැන්. ගැරිහිය යුත්තම තමයි ලොක්ක වෙලා තියෙන්නේ. අධ්‍යාපනඥයනත් එහා පැත්තේ. හොඳ නැද්ද? ඉස්සෙල්ලා තිබුණේ පින්වදිනේ ධ්‍යායිකයා ප්‍රධානයි. අධ්‍යායිකයා ඊළඟට, ගැරිහිය යුත්තා ඊළඟට. එහෙම තමයි සමාජෙ තිබුණේ. දැන් ඒක සම්පූර්ණ අනිත් පැත්ත. මුදුනා කවුද? ගැරිහිය යුත්තා. ඒ කියන්නේ සල්ලි ටිකක් තියෙන මුදලාලි තමයි ලොක්කා. ඊට පස්සේ අධ්‍යායික පිරිස්. ඒ කියන්නේ අධ්‍යාපනඥයෝ. ඊට පස්සේ ධ්‍යායික පිරිස්. චතුත්ථ ධ්‍යාන ලාවි මහා උත්තමයා කොහෙද? වනේ වනාන්තරයේ පැත්තේලා ඉන්නවා. ඔය හාමුදුරු කෙනෙන්නේ. ඔය කලකිරිලා මේක කරගන්න බැරුව පරාද වෙලා ඔය ඉන්නේ පැත්තේලා. අන්න දිනපු එක්කෙනා අර බානු හන්දි කඩේ මුදලාලි. අන්න තට්ටු පහේ ගෙදර ඉන්නේ. අන්න දිනපු එක්කෙනා. ඕක තමයි අද සමාජය හදලා දීලා තියෙන්නේ. ඉතින් ඔක ගිනි ගෙඩියක් නෙමෙයිද? ඉතින් ඔය ගිනි ගෙඩි ටික පුරවගෙන කරත්තේ ඇදලා ඇදලා ඇදලා ඇදලා ඉවර වෙන්නේ නැද්ද? ඔබ කරත්තේ යදින්න. දරුවව නිදහස් කරන්න. අනුතරම එහෙම හරි හිතන්නේ. තමන් මේ ඒ ඔන්නෝක තමයි හිතුවේ කවුද? භද්‍ර මහරහතන් වහන්සේගේ අම්මයි තාත්තයි. ඒක නිසා තමයි අද අපිට භද්‍ර කියලා මහරහතන් වහන්සේ නමක් ගැන අහන්න හම්බුනේ. මහා ශ්‍රේෂ්ඨ බුත් කුමාරේ. ඒ අම්මයි තාත්තයි ගිහිල්ලා බුදුහාඳුරන්ට කියනවා, ස්වාමීනි ගොඩාක් වෙහෙස වෙලා මහන්සි වෙලා මේ දරුවව අපි හම්බුනේ. ඒක නිසා මේ දරුවට මේ ලෝකේ දෙන්න පුළුවන් උතුම්ම දායාද දෙන්න ඕනේ. ස්වාමීනි මේ දරුවව මහාන කරගන්න. ඒ වෙලාවේ ශාස්ත්‍රුන් වහන්සේ දන්නවා මේ මහා පින්වත් බුත් කුමාරේ හාරිපුත්‍රයන් වහන්සේට කියනවා පැවිදි කරන්න. හිසකේස් බූගානකොට බ්‍රහ්මචර්යාව පූර්ණයි. හිසකේස් මේ සත් අවුරුදු පුංචි කුමාරේ දෙක වසරේ දරුවෙක්. මේ දැන් කාලේ ඉන්න දෙක වසරේ දරුවෙක්. හිසකේ බූගානකොට මොකද හිසකේ බූගානකොට පින්වතුනි උපාද්‍යයන් වහන්සේ විසින් කර්මස්ථානයක් දෙනවා. ඒ කර්මස්ථානයේ ඒ වෙලාවේ මෙනෙහි කරන ගමන් තමයි ඒ හිසකේ බූගාන්නේ. ඒ කපන කෙස් අතට දෙනවා. එහෙම ක්‍රමවේදයක් මේ සම්බුද්ධ ශාසනයේ තියෙන. ඔබ අහලා තියෙන හිසකේ බූගානකොට අරහත් වෙනපත් වුණා කියලා එහෙම කීපපලක්. එහෙම වෙලා තියෙන්නේ ඒකයි. තච පංචක කර්මස්ථානයක් දෙනවා ඒ වෙලාවේ හිසකේ බූගානකොට හිතන්න. ඒ වගේ මේ කපන කේස් අතට දෙනවා. බලන්න මෙච්චර කාල ඔළුවේ දිවිනේ මෙන්න මේවා. ඕන් ඔය ආකාරයෙන් පින්වතුනි මොකද වෙන්නේ? ඒ උත්තමයාගේ හිසකේ බූගානකොට අරහත් වෙන්නපත් වුණා. එදාම රාත්‍රියේදී ශාස්ත්‍රුන් වහන්සේ භද්‍ර මෙහිව කියලා ආමන්ත්‍රණය කළා. ඒක තමයි උන්වහන්සේගේ උපසම්පදාව. සත් අවුරුදු සාමණේරයන් වහන්සේ උපසම්පදාවට පත් වුණා. පින්වතුනි ඒ පරම ශ්‍රේෂ්ඨ தත්ත්වයේ උදා වුණේ අර අම්මා තාත්තා අර දරුවගෙන් කරත්තේ ගලෝපෙහින්ද නේද? පරම්පරාවෙන් උරුම වෙච්ච අර මහ බර කරත්තේ දරුවගේ කරේ එල්ලුවේ නැති හින්දා නේද? එහෙනම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන්ට ආදරේ නම් පින්වතුනි තව මොනවටද පින්වතුනි මේ බර කරේ එල්ලන්නේ? කොච්චර ඇද්දත් අන්තිමට පින්වදෙනි මැරුණොත් අපාගත වෙනවා. ඊට කලින් මේ වැඩේ කරගන්න ඕනේ නේද? එහෙනම් බර ඇදගෙන ගිහිල්ලා මේක නවත්තනවට වඩා හොඳ නැද්ද? අවස්ථාව තියෙන වෙලාවේ ගලවලා දෙන එක. බුද්ධ ශාසනය නැති වෙලා තිබුණා නම් මාර්ගඵලලාභියෝ හිටියේ නැත්තම් මේ දහම දැන් ඔබ මේ දහම් අහන්නේ ඇයි ඇවිදින්න? මේ දහම ශ්‍රවණය කරන්නේ ඇයි ඔබ? ඔබට විශ්වාසයක් තියෙනව නේද මේ තුල නිවන් දකින්න පුළුවන් කියලා? පිටුදෙනි මෙහෙ මේ ලන්ඩන් වලට ඇවිදilla ලෝකේ ලොකුම කෑල්ල කඩා ගන්නවා කියලා. ගෙවල් දොරවල් අරගෙන දරුවෝ හොඳ ඉස්කෝල වලට දාලා එහෙම කරගත්ත පිරිස් මුළු දරුවොත් ඔක්කොම අරගෙන පැවිද්දට යනවා. එහෙනම් මේකේ මොනව හරි දෙයක් නැද්ද? මේට කලින් අහපු නැති දෙයක් මේක තුල නැද්ද? මොකද මුලාවකටපත් වෙනාද? මං වසීගුරුකම් කළාද? කරපු එකම වසීය තමයි සාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ දීපු එක. සමහර දෙමාපියෝ තමන්ගේ ඉන්න පොඩිම දරුවව තව කෙනෙකුට හදාගන්න දීලා පැවිද්දට යනවා. ඒ හදාගන්න දීලා තියෙන්නේ මොකටද? තව අවුරුදු 3යි. දසවිය පැමිණි ගමන් මොකද්ද කරන්න ඕනේ? පැවිද්දට බාර දෙන්න කියලා. ඇයි? පවුලේ අනිත් උදවිය ලවපු ශාන්තිය ඒ දරුවට ලබා දුන්නේ නැත්තම්? මේක සුදුසු නෑනේ. ඔක්කොම දරුවෝ ටික මහාන කරලා එක දරුවෙක් කරේ එල්ලුවොත් එහෙම කරත්තේ. ඒක සුදුසු නෑ. කරත්තේ වටිනවා කියන ඔළුවට දීලා තියෙන නිසා පින්වතුනි පොඩි උන්ගේ කරවල වල කරත්තේ දලා ඔහේ යනවා. මට පේනවා බර කරත්ත දවසකට පෝලි මේ යනවා. මාත් කරත්තයක් ඇද්දා. මහා කාලයක් ඇද්දා. මේක අවබෝධ වෙනකම් ඇද්දා. ඒක නිසා තමයි ඔබට අවබෝධයෙන්ම කියන්නේ. මම ඒකයි කිව්වේ පින්වතුනි සාස්ත්‍රුන් වහන්සේ කියපු නිසා නෙමෙයි දැම්මම කියන්නේ මේ ලෝකේ අසාරයි කියලා. අවබෝධ වෙච්ච නිසා. මෙච්චර කල් සාස්ත්‍රුන් වහන්සේගේ කියපු විශ්වාසයෙන් තමයි හිටියේ. නමුත් දැන් ඒ විශ්වාසය අසද්ධා බවට පත් වෙලා ඒ මට්ටමට. ආයි මේකේ අල්ලන්න හරියක් නැති බව උන්වහන්සේ කියන්න දෙයක් නැහැ දැන්. ධර්මයේ තුලින් යථාර්ථයට ඇවිදilla තියෙනවා. එහෙනම් මම ඒකයි කිව්වේ අතහැරලා යන්න බැරි දෙයක් නැන්නේ. කිසිම දෙයක් නෑ අතහැරලා යන්න බැරි. දැන් හිතන්න පිංගදෙනි මම කිව්වේ නින්දයන් නැති මට්ටමට එනකන් ඇවිල්ලා තියෙනවා කියලා. ඒ කියන්නේ තව බර කරත්තයක් මගේ කරේ තියෙනවා. ඒ ඔබ උදෙසා හැදෙන මේ ආරාමේ. ඒක උදෙසා හරියට වෙහෙසෙනවා. තව ටික කාලේ එතනින් පස්සේ කිසිම දෙයක් උදෙසා වෙහෙසෙන්නේ නැහැ. එකම එක වෙහෙතිල්ල මොකද්ද? නිවන. මේ පාරමිතාව එක කොටසක් පූර්ණේ කරගන්න වෙනවනේ. ඒක කරන්න මම ආවනම් ඒකත් කරලා මේ පෑයන්. නිකන් වනගත වෙන්න ඇවිල්ලා නැහැ. එහෙම යන්න උත්සාහ කළා. රුක්ෂ මූලිකව ඉතුරු ජීවිත කාලයම ගත කරන්නත් උත්සාහ කළා. ඒකට අදිස්ථාන කරනකොට අනිත් පැත්ත කරකුණා. ඇයි? ආවේ ඒක කරන්න නෙවෙනේ හිඳ. ආවේ මේක කරන්න. ඒ නිසා දැන් ඒක කරන්න ඕනේ. මං විතරක් ආපු ගමන නෙමෙයි පින්වතුනි දහස් සංඛ්‍යාත උතුමෝ ඇවිදලා ඉන්නවා මේ ගමනට. ඒ උතුම් අතර ඔබ ඇති. විවිධාකාරයෙන් සම්බන්ධ වෙන පිරිස. ඒක නිසා ඔබ කරත්ත ඇද්දට කමක් නැහැ. හුලුවන් නම් දරුවගේ කරෙන් කරත්ත ගලවන්න. එහෙම නැත්නම් දරුවගේ කරුණුත් කරත්ත ගලවන්න. හැබැයි දරුවගේ කරෙන් කරත්ත ගලවනකොට නාස්ලලු එහෙම දඩාංගල අදින්න එහෙම එපා. තුවාල වෙන්න. ඒ කිව්වේ යමං. ඕන්නේ නැඹ. ඔක්කොම අතහැරලා යමං මහණෙනි යමං. එහෙම කියලා දෙගෙන එහෙම යන්න එපා. ඒ කිව්වේ මොකද්ද? අර නාස්ලලු ජරස් ගාලා අදිනවා නාස් පුඩු කඩලා යන්නේ. එහෙම කරන්න එපා. හිමීට ධර්මයේ අවබෝධ කරන්න දරුවට. මේකේ නිරර්ථක ස්වභාවය අවබෝධ කරලා දෙන්න. නිරර්ථක ස්වභාවය අවබෝධ කරලා දීලා මම මේ කියන්නේ පින්වතුනි අඳුම තරමේ සොලොස්විය පිරුණු දරුවන් ගැන. يعني ඒ මට්ටමටවත් ඉන්න දරුවෝ ගැන. එතනින් උඩ දරුවෙක් ගැන නම් ඉතින් හිතනවා කියන එක සුදුසු දෙයක් නෙමෙයි. ඔබගේ වල ඔබ කපා ගැනීමක් තමයි ඒ කරන්නේ. උන් කාල බිල සතුටින් ඉඳි. අම්මා කියන කෙනාට හැමදාම වෙච්ච උරුමය මොකද්ද කියලා ඔබ දන්නවනේ. කටඩියෙක්ගෙන් අහලා බලන්න අම්මලා කී දෙනෙක් මේනකොට බැඳලා තියනවද කියලා. බැඳලා බෝතල් වල දාලා මහමුදිර දාලා තියනවද කියලා. මිනිස්සුන්ගේ අම්මලා කී දෙනෙක්? ඕයන් අහලා දැනගන්න ඔබට වෙන්නේ යන්නේදී. ඇලුනොත් ඉවරයි පින්වතුනි. ආයි අහන්න දෙයක් නැහැ ඒකේ. ඉතින් මේක කොච්චර දෙග මන් 100 ලක්ෂ කෝටි වතාවක් කිව්වත් මේක තමයි මට කියන්න තියෙන්නේ. ඇලුනොත් නම් ඉවරයි. ඒක නිසා අවුරුදු 16ක් විතර යන කෙනෙකුට පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න. 10ක් 16ක් අතර ඉන්න දරුවෙක් ඉන්නවා නම් පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න. නාස්ලනුව කඩල යන මේ නාස්ලනුව නම් අදින්න එපා නහය කඩල යන. මොකද එහෙම වුණොත් එහෙම මරණය හෝ මරණය හා සමාන දුකකටපත් වෙනවා ඒ දරුවා. ඒ කිව්වේ වරෙන් යන්න ඕ හරියන්නේ නැහැ ඔව ගිහිල්ලා මේ කරගමු කියලා බලෙන් ඇදගෙන ගිහිල්ලා දාන්න එපා සිවුර ඉඳගෙන එහෙම පාපයක් කරොත් එහෙම මොකද වෙන්නේ? මෙහි ඉඳලා යන්න ගියේ ඔසුපත් නරකයකට නම් සිවුරු ඉඳගෙන පාපයක් කළොත් එහෙම යන්න වෙන්නේ අවීති මහා නරකෙට. මේකින්ද මෙහි ඉඳගෙන ඉන්න දෙන එක හොඳයි. හැබැයි තේරුම් කළා දෙන්න පුළුවන්. මේක කිසි හරයක් නැති බව. තේරුම් කළා දෙන්න. දැන් ඔබට තේරෙන වැඩි පිංගුදුනි මේ දවස්වල බණ අහන්න આવොත් මේවා තමයි හම්බ වෙන්නේ. සෝතාපන්න ධම දේශන කාලයක් තිබුණා. ඒ දවස්වල මම ඔබට කිව්වා යම් කාලයක් ඇයි කියන බණ ධම වලින්ම වෙනස් වෙයි කියලා. ඉතින් ඒ කාලේ උදා වෙලා දැන් කියන බණ වෙනස්. දැන් මේ කියන බණ අහගෙන ඉන්න පුළුවන් බොහොම සුළු පිරිසයි ඉන්නේ. හැබැයි මම මේ දොස් කියනවා නෙමෙයි කාටවත් පිංගුද. මම කියවනේ ඔබගේ පැත්තට කතා කරන නීතිඥයම. ඔබගේ ජීවිතේ වේරගන්න සටන් කරන කෙනෙක් මම. එහෙනම් ඔබ මාව මලින් පුදනව හැරෙන්න මාව කඩුවෙන් පුදලා හරිනවද? නැහැ. ඒක නිසා මාත් එක්ක උරුම වෙන්න යන්න එපා. කියන්නේ බොරුවක් නම් ඒකට මොනවා හරි කිව්වට කමක් නැහැ. කියන්නේ බොරුවක් නොවන බව ඔබ හොඳටම දන්නවනේ. මේ කියන දේ සත්‍ය. මැරිලා බලන්න ඔබට වෙන දේ ඔබට බලාගත්තා. මැරිලා තප්පරයක් යනකොට ඔබට තේරෙයි. මොකද්ද උනේ කියලා. ඊට පස්සේ ගොඩ දාන්න බෑ. ඊට පස්සේ ඉතින් ඉවරයි. ඔය YouTube එකේ හැම තියෙනවා බෙරේතේ ආවේශ වෙලා කතා කරන ඒවා හැම. නිකන් අහලා බලන්න. එතකොට දැනගත්තා. YouTube එකෙන් හරි ඔබ දකින්න ඒවා. ඉස්සර කාලේ හැම ආවනම් ඔබට මම පෙන්නනවා. ආවේශ කළාම පෙන්නනවා මෙන්න. මෙන්න අහවල් නමින් හිටපු ගායකයාමලා. මෙන්න දැන් ඉන්නවා ඔය ගායකයාත් එක්ක කතා කරලා බලහන් කියලා පෙන්වන්න දීපන්. ගායකයෝ එහෙම ආයිලා කිව්වා ඉන්න තැන්. ඒකයි මම කිව්වේ පිංගුද. මේවා හොඳට අත්දැකලා ඉන්නේ. ලංකාව විතරක් නෙමෙයි මෙහෙම ඇරිච්ච උදවියවත් ගෙන්න ගන්න පුළුවන්. ගෙන්නගෙන ඇඟට වස්සව ගන්න වස්සවන්න පුළුවන්. රජපෞලීන් අයිට. ඒවා ඉතින් කීම සුදුසු නෑ. රහස් පොලිසියෙන් ඒ වස්තෙන් ඊට පස්සේ කොහොමද ඒක උනේ කියලා කියපන් එහෙනම් කියලා බල. අහවලා මැරුණේ කොහොමද කියලා එහෙම කියපන් කියලා. මැරෙන විදිහ නම් ඇවිල්ලා කිව්වා. කවුද කියලා ඔබට දැනුණා නම් දැනගන්න නැත්තම් ඒ අද දාන්න වැඩක් නැහැ. ඒ අබිරහස් වෙලා මැරිච්ච පිස්සු ඉන්නවනේ රාජ මේ රජ පවුල් එහෙම. ඇවිල්ලා කිව්වා කොහෙද කොහොමද මැරුණේ මොකද උනේ කියලා. මහා සැප විඳිනවා කියලා එහෙම හිතන්න එපා. මනුස්සකය තියෙනකොට නම් සැප විඳගෙන ඉන්නේ නැති. දැන් සැප විඳිනවා කියලා එහෙම හිතන්න එපා. මේකයි කියන්නේ රජ පවුලටත් ඕක නම් එංගලන්තේ රජ පවුලටත් ඕක නම් ආයේ තව මොනවද කතා කරන්නේ. නංගන් වශයෙන් මම ප්‍රකාශ කරන්නේ නැහැ වැඩක් නැහැ. නම් සත්‍ය ඔන්න ඕක. ලංකාවෙන් හාමුදුරු නමක් ඇවිදිල්ල. මේ හිටපු ජෝර්ජ් රජුරුවන් අල්ලගෙන ගිහිල්ලා තියෙනවා. ඔය කියන ඔය අහන්න YouTube එකේ මොකක්ද අර තියෙන්නේ මේ අර මේ ඔයගේ කතා යන මේ يعني වැඩසටහනක් කරන්නේ මොකක්ද ඒක නම නැහැ වෙනස නේ ඔන්න ඔන්නේ ඔන්න ඔය ඔබේ කොට දේවානන්ද කියලා හඳුරු කෙනෙක් ඉන්නවා මියන් ගහලා බලන්න අපි දන්න අපිට ගුරු වෙන එක දහමෙන් නෙමෙයි ධර්මයෙන් නෙමෙයි මේ ලෝකේ තිබෙන මන්ත්‍ර ශාස්ත්‍ර ක්‍රම වේදකින් පරතරකට පැමිණි කෙනෙක් අපිටත් ගුරු වෙන ඔබේ කොට දේවානන්ද හඳුරුව මෙහෙ ඇවිදිල්ල ලන්ඩන් වලට ගෙන්නගෙන සොල්දරේ උඩ හිටපු ජෝර්ජ් රජුරුවන් අරගෙන ගියේ. උන්වහන්සේගෙම කටින් අහගන්න. උන්වහන්සේ අපවත් වුණා. දහමක් අසුරු කරපු අය නෙමෙයි. නීච වූ ක්‍රියා කරපු අය ඉතින් කරන්න දෙයක් නැහැ. සිවුරු දරාගෙන ඉතින් ඒ කටයුතු කරපු අය ඉතින්. ඒවා ඉතින් කතා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඒක නෙමෙයි ගන්න තියෙන්නේ. මොකද්ද ගන්න තියෙන්නේ? මහරජුරුවන්ටත් ඔය ටික වුණා නම් ඔබට මොනවද වෙන්න තියෙන්නේ මේ අද්දුඩු ප්‍රත්‍යක්ෂ දේවල් මේ කියන්නේ ආයි මේ අමුසු දේවල් නෙමෙයි ඉතින් ඔබගේ අවසානයත් ඔය ටික ඉතින් අර බෝතලේ ප්ලාස්ටික් බෝතලෙට වැල්ලලා මහමුදුරට වැන්නහම ප්ලාස්ටික් දිරන කාලයක් එන්න ඕනේ කොන්ක්‍රීට් දිරලා ඒ ටික එළියට එන්න ඕනේ ඒකට ඇවිල්ලා ඒ නූල දිරලා යන්න ඕනේ ඊට පස්සේ මන්ත්‍ර බලය දිරන්න ඕනේ ඉතින් මන්ත්‍ර බලය දිරන්නේ නැහැ මන්ත්‍ර බලය දිරන්න නම් ඉතින් ඔක ඔය කොහේ හරි ඒක බන්ධනයක් කපන තැනකට වීසි වෙලා යන්න ඕනේ. ලොකු කාර්යයක් තියෙනවා. එතකන් ඉතින් ඒකේ තමයි. ඉවරයි. නැත්තම් චුත වෙන්න ඕනේ එතනින්. චුත වුණොත් හරි. ඔබෝ හිර කුඩුවකට දැම්ම වගේ තමයි. හිතන්නක ඔබෝ හිර කුඩුවකට දාලා මේ මොකක් හරි මේ ප්ලේන් එකකින් අරයි යනකොට ප්ලේන් එක ක්‍රෑෂ් වෙලා හිර කුඩුව වැටෙනවා කොහේරි කැලේකට. දැන් ඉතින් කැලේකට වැහන්න. වැන්නා මොකද වෙන්නේ? හිර කුඩුව දිරන්නත් ඕන. හිර කුඩුව විතර දිරුවට බෑ. කකුල් වල අත් වල දාලා දින මාංචු කැලවෙන්නත් ඕන. හැබැයි ඒක කැලවෙන කාලයක් එනවා. ඒ තමයි මෛත්‍රිය නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන කාලේ. උන්වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙනා වේ සියලු බන්ධන වලින් නිදහස් වෙනවා. පුතාට ආලේ කර කර දුවට ආලේ කර කර හිටපු අම්මා. පුතයි දුවයි එකතු වෙලා වන්දනය කළා. මොකද කරන්නේ? ඕන් ඉන්න. ඔය YouTube එක ගහලා බලන්න. එහෙනම් ඔබට ඔබ වැටේ පිංගුදින කම්මස්සගත සම්මාදිට්ඨිද මේ සත්වයා කර්මයේ පිහිට කරගෙන ජීවත් වෙනවා. කම්මස්ස කෝමී කම්ම දායාදෝ කම්ම පරිතරණ. කම්මස්ස යෝනි. යං කම්මං කරිස්සාමීති කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති. මේක දායාද කරගෙන ඉන්නේ. මේ කර්මයේ දායාද කරගෙන කර්මයේ උප්පත්ති ස්ථානයේ කරගෙන ඉන්නේ. විඥානයේ කොහෙද පහළ වෙන්නේ? ඩොග්ගාලා ඉල බහිනවා කර්මයේ විසේ. මෑල හදලා දෙනවා යන්න ඕනේ දැන්. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මේවා කියන්නේ ඔබගේ අනුකම්පාවෙන් මිසක් පින්විතනේ උන්වහන්සේට වෙනම හුක් ගන්න නෙමෙයි. මා ඉස්සරහ මල් පුදනේ උන්ගේ මල් ආසන නෑ මේ මේ මේ හිස් වෙන්න හොඳ නෑ ඒක නිසා මම මුන්ට බණ කියන්න ඕනේ කියලා උන්වහන්සේ ලෝකේ පහළ වුණේ නෑ. අද මේ මල් පූජා කර කර ඉන්න සංසාවක් හදාගෙන තියෙන්නේ. යථාර්ථයට එන්න. මේක තමයි නියම බුදුබණ කියන්නේ. යථාර්ථයට එන්න හිත රිදුනත් කමක් නෑ යථාර්ථයට එන්න. තමන්ව බේරගන්න. දරුවන්වත් බේරගන්න. මේ වෙලාව උපයෝගී කරගන්න ඒකට. සම්බුදුරජාණන් වහන්සේ නමකේ ධර්මයේ පවතිනවා. මනුසත් බැවියත් ලැබිලා තියෙනවා. සද්ධා සම්පත්තියත් ලැබිලා තියෙනවා ඔබ වගේ පිරිසට. එක්ක උපාසක තන්තුරේ ඉඳගෙන මේක කරගන්න නැත්නම් පැවිද්දට ඇවිදලා ඒක කරන්න. හැබැයි ඔබ උපාසක තන්තුරේ ඉන්න ගමන් දරුවගේ පිටට දාන්න එපා ඔක්කොම බර ටික. මොන අම්මෙද්ද මොන තාත්තෙද්ද? Taman නිදහස් වෙන ගමන් දරුවගේ පිටට දාන්නේ ඔක්කොම ටික. හා ඔබ අදහන් කරත්තේ අපි ඉන්නම් පැත්තකට වෙලා. මොන නින්දිත වැඩද? ඕකටද මාතෘත්වයේ පීතෘත්වයේ කියන්නේ? නෑ දරුවට තේරුම් ගන්න. හිමීට නාස්ලනුව ගලවන්න. ඔබම දාපු නාස්ලනුව ඔබම පටවපු බර. මම ඔබට දොස් කියන්නේ නෑ. ඔබට ඉතින් මේ දෘෂ්ටිනේ අපි හිටපු දෘෂ්ටි. දැන් ඉතින් මේ දෘෂ්ටි වලින් අපි නිදහස් වෙමු. අපි හැමෝම එකතු වෙලා නිදහස් වෙමු. ඒකයි තියෙන්නේ. Tamanta සහෝදර සහෝදරියන්ගේ ප්‍රශ්න එහෙම තියෙනවනේ. මොකද්ද කරන්න තියෙන්නේ? ඒකුන්ට මේ ධර්මය අවබෝධ කරලා දෙන්න. අවබෝධ කරලා දීලා ඒකුම්වත් ඇදලා ගන්න නිවන් දකින්න යන්න. මම මේ කියන විදිහට අර ඒක දරුවෙක් මයෙන් ඇහුවේ. ඉතින් ඔය කියන විදිහට ඔක්කොම මහණ වුණොත් එහෙම කවුද දන් දෙන්නේ කියලා. එක දවසක් සිල් සමාදන් වෙලා වෙල්ල කපා ගත්තක් කමන්නේ. ඉන්න දැන් එහෙම කන්න බොන්න එහෙම නැත්තම්. මේක ඉඳගෙන පව් කරගන්නවට වඩා. එක දවසක් සීලයක් ආරක්ෂා කරලා ආරක්ෂා කරපු සීලේ හිතාගෙන වෙල්ල කපා ගත්තක් කමන්නේ. මම එහෙම කරන්න කියනවා එහෙම නෙමෙයි. වටනකම කිය. මේක හිටියොත් එහෙම වෙන්නේ පිංගුදුනේ තව තවත් පව් කරගෙන අමුව මහ නරකාදී ගත වෙන එක. නරකාදී පුරෝණ එක තමයි කරන්න තියෙන්නේ. එහෙනම් Tamante ඉන්නව නම් සහෝදර Tamante හිතනවා නම් මං විසින් වක්කීම් කරන්න ඕනේ කියලා. මොකද්ද කරන්න තියෙන්නේ? ඒකුණ ධර්මය කියලා දෙන්න. ඒක තමයි ඔබට කරන්න පුළුවන් ලොකුම දායාද. කන්න බොන දෙන්න පුළුවන් ඕනේ හේකුට. ධර්මය කියලා දෙන්න පුළුවන් ආර්යෙකුට විතරයි. ඔබ ආර්යෙක් නම් ඒක කරන්න. වක්කීම් යුතුයකම් තියනවා නම් ඒ අයට ඒව කරන්න මුලින් ඒව තමයි තියෙන නියම වක්කීම් යුතුයකම් කියන්නේ. ඔබට හිතෙන්න පුළුවන්. මං ධර්මයේ රකින්න. මට මේ ප්‍රශ්නේ තියෙන නිසා මම මෙතන යන්නේ නැහැ. යන්න නැතුව මං ධර්මයේ ආරක්ෂා කරගෙන ඉන්නවා. මං කසාද බඳින්නෙත් නැහැ. මං එහෙම නැතුවත් ඉන්නවා. එහෙමත් හිතෙන්න පුළුවන්. ඊට වඩා හොඳ නැද්ද? මේ අහිංසක දරුවන්ටත් මේ ඒ අහිංසක සහෝදර සහෝදරියන්ටත් මේක අවබෝධ කරලා දෙන්න. එහෙම ගන්න කාන්තාවක් ඉන්නවා මහා ශ්‍රේෂ්ඨ කාන්තාවක්. නින්ද යන්නේ අම්මා තාත්තා නංගි මල්ලි මෙතනට එනකම්. අදිස්ථාන කරලා ආර්ය මෛත්‍රිය වඩන උදේ ඉඳන් රෑ වෙනකම්. කොහොම හරි ගන්න හදනවා. එතනට. හැමදාම කතා කරනවා අම්මලට. ඉස්සර කතා කරලා කිව්වේ මොනවද? අම්මේ, අපි දැන් ගෙයක් හදමු ඈ. මම සල්ලි එවන්නම් ඈ. අර ලොකු ගෙයක් හදමු. අරග කරමු, මේක කරමු, වාහන ගමු. දැන් මොනවද කතා කරන්නේ? අනේ අම්මේ එහි ගම වැඩන්නේ යම්. මේ මේක තේරුම් ගන්න. මේ CD එක අහන්න. අපි අරන්න බුදුබණ සිංහල අරක දාලා තියෙන එක අහන්න. මේක දාලා දිනවා මේක අහන්නේ. අම් මේකේ වැඩක් නැහැ අම්මේ. නංගිටයි මල්ලිටයි තේරුම් කරන්නේ. නංගිව මල්ලිව වෙනම අරගෙන කතා කරනවා. යුද්ධේ නවත්තන්නේ නැහැ මක් වෙනකන්. ඒ අයත් මෙතනට කැමති වෙනකන්. නිදහස් වෙනවා. සියලු දෙනා නිදහස් වෙනවා. පින්වතුනි දුකින් නිදහස් වෙන්න යන්නේ. ඔය චීවරේ ඇඟ දවටගෙන දවසක් ඉඳලා මලත් සුගතියකට යනවා මිස දුගතියකට යන්න හේතු නැහැ. පින් කළ දිව්‍ය ලෝක යන හිතන් ඉන්නවනම් ඒක සම්භාවිතාව මම කියන්නම්. එක යට අනන්තේ. දන්නයි දන්නව එක යට අනන්තේ කියන්නේ ගණිතයෙන් නම් බිඳුවයි. බිඳුව නෙමෙයි හැබැයි. බිඳුව කිව්වොත් ඇරෙයි නේද? බිඳුවට කිට්ටුයි. ඇයි? බුදු පිළිමයක් පෙන්වලා මැරෙන එක. කොහෙන් හරි ආපු කටහඬක් આવත් එම් මොකද වෙන්නේ? සුග්ගල විඥානෙ විසින් අල්ල ගන්නව මොකද්ද? අර තිබිච්ච මොකක් හරි එක චග්ගල බහින ඔයකේ දැස්සට පස්සේ ආයේ මොන බුදු පිළිම ඊට පස්සේ. ඒක කාමෙන් ජනිත වෙලා ඊට පස්සේ. ඒකයි බුදුහාඳුර කියන්නේ මේ මාර්ගඵල තරම් වටන දේවල් තව නැහැ. ඔබට ඔබගේ දරුවාට දෙන්න පුළුවන් ලොකුම දායාදේ මොකද්ද? ලෝකේ වශයෙන් නම් දෙන්න පුළුවන් ලොකුම දායාදේ තමයි පින්වතුනි සක්‍ර දේවේන්ද්‍ර තනතුරු. දැන් ඒක දෙන්න පුළුවන්ද ඔබට? බැහැ. එහෙම නැත්නම් දෙන්න පුළුවන් මනුස්ස වශයෙන් නම් සක්විති රාජ තනතුරු. දැන් ඒක දෙන්න පුළුවන්ද ඔබගේ දරුවාට? ඒකත් බැහැ. ඔය දෙක දෙන්නත් බැරි නම් බුදුහාමුදුරුවන්ගේ කීම පොඩ්ඩක් අහන්න. බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ? සක්විති රජ තනතුර දහස් වතාවක් ලැබුවා. සක්‍ර දේවේන්ද්‍ර තනතුර දහස් වතාවක් ලැබුවා. සෝතාපන්න භාවයෙන් සොලස් කලාවෙන් එකක්වත් වටින්නේ නැහැ කියලා. මම හිතලා බලන්න. ඔබ ශාස්ත්‍රුන් වහන්සේගේ කීම ගරු කරන කෙනෙක්ද? ඔබට ශාස්ත්‍රුන් වහන්සේ විශ්වාසයිද? අපි විශ්වාස කරන්න එපා. ශාස්ත්‍රුන් වහන්සේ විශ්වාසයිද? එහෙනම් ඉතින් තව මොනවද පින්දුනේ මේ ලෝකේ තියෙන තනතුරු? ඇමරිකාවේ ජනාධිපතිකම්? දැන් ඒක ලොකු වෙන්න පුළුවන්ද එහෙනම් සෝතාපන්න කමට වඩා? එහෙනම් ඔබ ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ විශ්වාස කරනවා නම් පින්දුනේ තව මොනවද මේ කතා කරන්නේ? මම මේ විශේෂයෙන් වැඩි වැඩි හරියක් කතා කරන්නේ අම්මලා තාත්තලාට. මොකද හේතුව පින්දුනේ මහා ශ්‍රේෂ්ඨ පුරුෂයෝ මේ ලෝකෙට පහළ වෙන්නේ ඉන්නවා. ශ්‍රේෂ්ඨ උත්තමාවියෝ මේ ලෝකෙට පහළ වෙන්නේ ඉන්නවා. ඒ අය දැන් ජන්මලාභය ලැබලා වැඩි දෙනා. පොඩි කාලේ ඉඳලා හැදීගෙන එනවා දැන්. සමහර අය 12 වියේ පිරිලා. දැන් ඒ අය ආයතන කරයි. අපිට පැවිදි වෙන්න ඕනේ. ආන්න ඔය වගේ ප්‍රශ්නයක් ආයි ආවොත් මේ දේශනාව දෙන්න අහන්න. ආයි අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. මොලයක් තියෙන කෙනෙක් නම් තේරුම් ගන්න. ලෝක සත්‍යයගේ මුලාවට අහු වෙලා ලෝක සත්‍යයට වැඩ පෙන්වන්න කියලා උදේ ඉඳලා රෑ වෙනකම් බර කරත් අදින මිනිස්සුන්ට. ඕක තමයි ජේසුස් වහන්සේත් කිව්වේ. තේරෙන්නේ නැතුව ඉන්නවා මිස. වෙහෙදවන්නා වූ බරවසුලන්නා වූ මිනිසුනි වරේ මාගාවට මම උඹලට නිදහස දෙන්න. මොකද්ද දෙන්න කතා කරන නිදහස? සද්ධර්ම. වෙන මොකුත් නෙමෙයි. උන්වහන්සේ එනකොට අවබෝධ කරගෙන හිටපු සද්ධර්මයේ දෙන්න හිටියේ. එන්න කලින් මරලා දැම්මනේ. බර කරත් අදින මිනිසුන්ට තමයි කතා කරන්නේ. ගෙන ඔබ අපිට. එන හැදී මරලා දැම්ම. ඒක නිසා උන්වහන්සේට කියන්න ඕන දෙයක් කියා ගන්න හම්බුනේ නැහැ. ඒක නිසා හිතාගත්ත දෙයයන් වහන්සේගේ පුතා කියලා. ඉදිරි ටිකක් කියාගත්තා නම් එහෙම කාගේ පුතාද කියලා බලාගන්න දෙපොළ. ඒක නිසා පින්වතුනි පුළුවන් තරම් යථාර්ථවාදී වෙන්න. ලෝක සත්‍යයට ඕන විදිහට ජීවත් වෙන්න එපා. අපි දන්න සමහර පිරිස ඉන්නවා පින්වතුනි පාටි වලට යනවා බැන බැන. අදත් පාටියක් ගියේ නැත්නම් ඉතින් අපි ඒකට එන්නේ නැහෙනේ. අදත් යන්න එපා. දැන් ඉතින් ඔකට තව ඇඳුමක් ගන්න එපා. පාටියට 20 පවුම් 50ක්වත් දෙන්න ඕනේ. අපි පස් දෙනෙක් යනවනේ. දැන් ඒකට ඇඳුමට යනවා තව 20ක්. ඈ? හැම සතියකම පවුම් 100 100 දිදි යනවා මොකටද? කැමැත්තෙනුත් නෙමෙයි යන්නේ. කැමැත්තෙන් එනවා නම් තව කමන්නේ. එහෙනම් පින්වදින ඔබ රූකඩයක් ලෝක සත්‍ය ඔබව පාලනය කරනවා නේද? හා දැන් අරහං ආ වෙන නටං ඕ නටං උරේ නැතර හන්දිය මැද නිරාණට ඕන එකා වගේ නේද? ආ දැන් කපු මාත්‍ය දැන් ගහම් පොල් උඩ නැගලා කරනමක් ගහපම් බලන්න. ඈ ඔය කියන එක නෙමෙයිද ඔය කරන්නේ? අපේ ගෙදර පාටියක් තියෙනවා මේ පාටි කොස්ටියුම් එක මේක කියලා හදලා එවනවා. දැන් මොකද කරන්නේ? වැඩි බලයි මොකද කඩි? ඊළඟ මොකද කරන්නේ? අර පාටි ඇඳුම් ඔක්කොම අරගෙන ඉවරද? ඈ පාටි දෙන්න 50යි ගෙදර යන්නේ ඇඳුම් වලට 150යි ඔක්කොම 200යි. තව රස්තාවක් කරන්න තව එකේ. මොකටද? වටේ ඉන්නේ උන් සතුට කරන්නේ. ඉතින් පින්වතුනි මේකටද ජීවිතය කියන්නේ? මනුස්ස ජීවිතයක වටිනකම ඕකද? හොඳට හිතන්න. ඔබ ඕන එකක් කරගන්න. ඔය තරුණ දරුවට ඔය දෙක දෙන්න නැතු ඉන්න. තරුණ දරුවට මේක අවබෝධ කරන්න ඔබට බැරි නම් නැත්නම් අනුදරුන්ට සිංහල ටික උගන්වන්න මං කියලා දෙන්න එතන ටික ඔබත් කරගෙන දරුවන්ටත් මේ දායද ඔබ විතරක් බනහන්නේ නේ හරිම කැතයි නේ ඇයි දරුවාට හෙට ඉස්කෝලේ යන්න තියෙනවා දරුවාට නිදි මරන්න බෑ දරුවා පාඩම් කරනවා අම්මා තාත්තා එනවා බනහන්න ඇහුවොත් එහෙම ඇයි බනහන් අපාය යන්න බෑ ඒක නිසා බනහන් ඉන්න අපි අපාය යන්න බෑ සෝවන් වෙන්න ඕනේ කොහොම හරි හොඳ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියනකොට නම් කියන්නේ කොහොමද මං යනකොට පුතාව මං පේමන්ට් එකේ අනිත් පැත්තෙන් තියාගෙන මම පාරේ පැත්තේ යන්නේ. ඇයි? වාහනයක් අව මුලින්ම වදින්නේ මාව. එහෙම රකින්නේ. නමුත් පුතේ උඹ අපායේ ඵලයක්. අපි එන්නේ. අපි යනවා බණහන්. උඹ කරත් යදගෙන ඵලයක් ගිහිල්ලා අපා ඵලයක්. අපි බණ අහලා ඉවරලා නිදහස් වෙනවා. අවංකව කියන්න. දරුවව ඉස්කෝලේ යවන්න තරම් දඟලපු දැඟලිල්ල දරුවව ධර්මයට යොදන්න දානවා. අවංක වෙන්න තමයි එච්චරයි. දරුවව ඉස්කෝලේ යවන්න. කීයක් හරි හොයාගෙන අනුන්ට අතනොපා ජීවත් වෙන්න. දරුවට දාපු තහංචි ටික. බැනහු බැනුන් ටික. තල්ලු කරපු තල්ලු කිරීම. ඔබ ධර්මයටත් දානවද? නැහැ. දරුවට කියන්නේ මොකද්ද? උඹ කරත් ඇදගෙන ඵලයක්. අපි නිදහස් වෙලා යනවා. ඔන්න අම්මලා තාත්තලා අද කාලේ ඉන්න. අමනාප වෙන්න එපා මාත් එක්ක ඔබට උදව් කරනවා මම. ඔබගේ දෘෂ්ටි ප්‍රහාණය කරන්න ඕනේ. ඔබ ඔබ දෘෂ්ටිවල ඉන්නේ. ඔබට උදව්වක් කරන්නේ තරහ වෙන්න එපා. ඔය දෘෂ්ටි ප්‍රහාණය කරගන්න. ඔය සංඥා විපරීතයෙන් අයින් වෙන්න. ලෝකේ සාරයි කියලා ගත්ත සංඥාවෙන් අයින්ම වෙලා යන්න. මේකේ සාරත්වයක් නැහැ. හෙටත් ඔබ දුක් විඳින එක තමයි කරන්නේ. වාහනයක් එලවන්න ඉගෙන ගත්ත කියන්නේ මහා දුකක්. එහෙනම් හිතන්නේ මොකද්ද? ඒ තරම් තවත් සැපයක් නැහැ කියලා. බස් එක නැගලා යන්නේක තරම් තව මොනවද සැපතක් තියෙන්නේ බස් එක නැගලා ඉඳගත්තුම බස් එක යනවා අපි ඉන්නවා වාහනේ ගත්තහම මොකද වෙන්නේ විනාඩි 10ක් කලින් යන්න පුළුවන් තමයි ඈ කුණු හරප කෝටියක් ඉවරයි කිලෝමීටර් දෙකක් යනකොට ඇයි එක මෙහෙන් දාලා උට මේ කරලා ඇඟිලි දික් කරලා නේද ඔය ඔක්කොම කරලා ඉවරලා තමයි යන්නේ තමයි ගමන හැබැයි පැය කාලකට කලින් යනවා අර බස් එක ගිය කෙනා මොකද වෙන්නේ කොහොම නිදහසේ ඇවිදින්න බණක් අහගෙන බස් එකේ හොඳට ගිහිල්ලා බස් එකකින් බහැලා මහත් එක් වගේ අතෙන්ට එනවා. හැබැයි කවුද උතන මුදුනා? කාර් එකේ ආපු කෙනා. එයා තමයි ලොක්ක. එහෙනම් කාර් එකක් ඉගෙන මේ පදින්න ඉගෙන ගන්නවා කියන එකත් පොඩි විඩාවක්ද? මම මේ කියන්නේ ඒව කරන්න එපා කියලා නෙමෙයි. හිතන්න මේවා ගැන. මම මේ ඔබට පෙන්වන්නේ තියෙන ලෝක සත්‍යය සාරයි කියලා දීපු ගිනි ගෙඩි පෙන්වන්නේ. ගිනි ගෙඩි කමක් නැහැ. කාර් එක පදින්න හැබැයි ගිනි ගෙඩියක් විතර හිතාගෙන ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ගිනි ගෙඩිය දකින්න. සාරේ දකින්න, අසාරේ දකින්න. හැබැයි ඔබ සාරේ අසාරේ දැක්කොත්, අසාරේ සාරේ දැක්කොත් මොකද වෙන්නේ? විනාශයෙන් තමයි කියලා වෙන්නේ. ඒක නිසා පින්වදින මම මේ ඔබට පෙන්නනවා මේ අසාරේ. මේ ලෝකෙ මෙන්න මෙහෙම අසාර වැඩපිළිවෙලක් තියෙනවා. ලෝක සත්‍යය ඔබට ආසයාවෙන් අල්ලගන්න දීලා තියෙන්නේ ගිනි ගෙඩි. මේ ගිනිගෙඩි සාරයි කියන දෘෂ්ටිවල ඉන්න එපා. මේ ගිනිගෙඩි සාරයි කියන සංඥාවල ඉන්න එපා. අද පටන් ගන්න තමන්ගේ දරුවන්ට මේ දායාදේ දෙන්න. නාස් ලනුව ටික ටික ගලවන්න. ටික ටික නාස් ලනුව ගලවලා දරුවට රිදෙන්නේ නැති වෙන්න හිමීට නාස් ලනුව ඇදලා ගන්න. ඇදලා අරගෙන අර කරත්තේ අරගෙන පැත්තකින් තියන්න. පරම්පරාවත් ඉස්සේ ඇදගෙන ආපු කරත්තේ මෙන්න මේ කරත්තේ සම්බුද්ධ සාසනයට බාරයි කියලා. ඒකත් සම්බුද්ධ සාසනය දුන්නා තමන් පිරිස් විදියට ඇතුල් වෙලා තමන්ගේ කටයුත්ත කරගන්න. ඒක සම්බුද්ධ සාසනයට දෙන්න කියලා කිව්වේ ඒක තමයි හොඳ. දෙන්න අතර අග්‍රස්ථානයේ තියෙන ඒක. හැබැයි දෙන්න ඕනේ කියලා එකක් එහෙම නැහැ. ඕනෙහිකුට දී ගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඕනේ ඔබව. මිසක් ඔබගේ බර කරත්තේ නෙමෙයි. වැරදි මතවලට පොඩ්ඩක්වත් එන්න එපා. මේ මැඩ පිළිවෙල පටන් ගත්ත දවසේ පින්වතුනි මේ බණ කියන කෙනෙක් හිටියේ නැහැ. අදත් නැහැ. අනාගතේත් නැහැ. සාත්‍රුන් වහන්සේගේ ධර්මයේ කතා කරනවා එච්චරයි. නම් නංගොත් නැහැ කොහෙවත්. ආරාමයක් ඉදි කෙරෙනවා. සැවැත් නුවර ජේතවනාරාමයේ ඉදි කෙරෙන්නේ. ජේතවනාරාමය කියලා කියන්නේ වැඩබිමක්. ගමක තියෙන වැඩබිම. කුඹුරු කොටන අය කුඹුරු කොටන. ඊතල දුණු හදන අය ඒක ඒව කරනවා. කඩු මුවහක් තියන අය ඒව කරනවා. එහෙම වැඩබිමක් හැම කෙනාම වැඩ. ඒ වගේ ජේතවනාරාමයත් පින්වතුනි වැඩබිමක්. ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්න ජේතවනාරාම. ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මකාය වැඩ ඉන්න ජේතවනාරාම. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩ ඉන්න ජේතවනාරාම. ඒක තමයි ඔය හදන්නේ. ඒකට තමයි ඔබ යන්නේ. ඒ කරුණු තමයි ඒ වැඩවිමේ තමයි ඔබ වැඩ කරන්නේ. ඒ වැඩවිමේ මොනවද කරන්න තියෙන්නේ? එක භික්ෂුන් වහන්සේ නමක් රුක්ස මූලයක ඉඳගෙන භාවනා කරනවා. තව භික්ෂුන් වහන්සේ නමක් හිටගෙන ඇවිදිනවා. තව භික්ෂුන් වහන්සේ නමක් හිටගෙන භාවනා කරනවා. තව භික්ෂුන් වහන්සේ නමක් වැලි පොළවේ දන ගන්නවා. නිදිමත හැදෙලා. මේක කොහොම හරි ඉවර කරගන්න ඕනේ කියලා හිතාගෙන. භික්ෂුන් වහන්සේලා දෙනමක් දහම් සාකච්ඡාවකදී වික්ෂුණින් වහන්සේලාත් මෙහෙමයි. එතනට යන කෙනෙක් ඈත ඉඳලා දකිනවා මේ උතුම දරණ වෙහෙස මහන්සිය. ඒ වෙලාවේ පණ ගියත් හිත පහදවාගෙන මෙරලා දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. එහෙනම් දානයක් දුන්නොත් කවර කතාවද? හිත පහදවාගෙන දන් ගන්න හිම හදනවා නෙමෙයි. එතන ඉන්න වික්ෂු පිරිසට දානේ ලැබෙන පරිදි අපි යම් ධනයක් පින්වතුනි ෆික්ස් ඩිපොසිට් එකක් දානවා. ඒකෙන් එන පොලියෙන් පොලියක් එන්නේ පැය ධනයකට. එහෙම ක්‍රමවේදයක් තියෙනවද ලෝකේ? ඒ පොලියෙන් භික්ෂුන් වහන්සේලාගේ සිව්පසය සුරක්ෂිත කරනවා අපි. ඒක තමයි අපි මුලින්ම ගත්ත අදිස්ථානය අපි සීල දෙනවා. අපි කෙරෙහි බලාපොරොත්තු සහිත වෙන උත්තම උත්තමාවියන්ට සිව්පසයෙන් අඩුවක් වෙන්නේ නැති වෙන කටයුතු කරනවා. ඒකයි පින්වතුනි ආයි හිත පහදවල දන් ගන්න හිම අවශ්‍යතාවයක් නැහැ. දානයක් දෙන්න ඕනේ උතුමෙක් ඇවිල්ලා දානයක් දෙයි. ඒන හැම කෙනෙක්ම පින්වතුනි දන් උයන්නේ බනහහ. ඒවට අපි සූදානම් කරනවා වෙනම කුස්සියක්. ඒ කුස්සියේ බන යන්නේ. ධර්මයේ ශ්‍රවණය කර කර තමයි දන් උයන්නේ. වාචාලකම් දොඩෝ දොඩෝ නෙමෙයි. එකදු වාචාලකමක්වත් එතන දොඩන්න බෑ කාටවත්. ආයි බෝඩ් ගහන්න දෙයක් නැහැ සංවරව ඉන්න කියලා. එතනට එනකොට එතන තියෙන කිරණ බලෙන් සංවර වෙන්න ඕනේ. ඇවිදilla දානි උයනවා. උයන ගමනුත් බනහහ දානි උයන්නේ. මේ දානේ වළඳන භික්ෂුන් වහන්සේලාට ඉක්මනින්ම අරහත්ත්වේ ලැබේවා කියන හැඟීම පෙරටු කරගෙන. දානි උයලි ඉවරුනහම භික්ෂුන් වහන්සේලා පින්ඩපාතික වැවිදිලා දානි අරගෙන උන්වහන්සේලාගේ කුටි වලට වඩිනවා. ඊට පස්සේ දානි උයන්න ආපු පිරිස හෝ දානි ගෙනගෙන දන් වළඳලා කවුරු හරි වික්ෂුන් වහන්සේ නමක් එතනට වඩිනවා පැය දෙකක දේශනාවක් කරා. කඩදාසි ලිපිය දාලා එන අයට දන් දෙන්න බෑ එතන. දානි දීපු ගමන් දුවන්නේ නැන අයට එහෙම දන් දෙන්න බෑ එතන. හේතු වාසනාව තියෙන තරුණ දරුව සතියක් දෙකක් යනකොට ශ්‍රමණ බව අරගෙන භාවනා කරයි. දන් දෙන්න ආපු අයගේ ඔන්න ඔය විදිහට තමයි පින්වතුනි ශ්‍රී ලංකා ද්වීපයේ කසාවතින් බබලන්නේ. අන්‍යාගමිකයෝ බුද්ධඝම් කරන්න එහෙම හදනව නෙමෙයි. අපිට ඒක වැඩක් නෑ. අන්‍යාගමිකයෝ කියලා පිරිසක් හිටියේ නෑ ශ්‍රී ලංකා ද්වීපේ. ඒ මිනිසුන්ගේ කරුමෙට මේ රටවල එකාලගිල්ල ලංකාව ආක්‍රමණය කරලා උන්ගේ කුණු දෑවැද්ද දුන්නා. දැන් ඉන්න අය මේකට වග කියන්න ඕනේ නෑ. දැන් ඉන්න අය අහිංසකයි. දැන් මේ දෘෂ්ටි අරගත්තට ඉතින් කරන්න දෙයක් නෑ. ඔය දෘෂ්ටිය ගත්තේ ඔයිට පරම්පරා හතරකට විතර ඉඳපු පිරිස. ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුෙන් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයට පයින් යන්න. ඒකෙන් හැදෙන හැම ලේ බිම්දුවක්ම සාප වෙලා. මාළු මරණ එක හොඳයි කියනවනේ. ඉතින් තව මොනවද කතා කරන්නේ? වෙන මොනවද ඔය ගැන කතා කරන්න තියෙන්නේ? ඔබ දැකලා තියෙනවද මාළුවෙක් මරණ හැටි? ඈ? කොක්කට අමුණලා උඩට අරගෙන මාළුව දඟලන හැටි? පන ටිකක් ගැට ගහගන්න හුස්ම ටිකක් ගන්න ඌ දඟලන හුස්ම ටිකක් ගන්න දඟලන මාළුව දිහා බලලා තෝව හැදුවේ තෝව දෙයයන් වහන්සේ අපිට මැව්වේ අපිට කන්න කියලා හිතරනම් තත්ත්වෙට අර ඒ කාලේ හිටපු බෞද්ධයෝගේ ලේ ධාතුව පත් වුණා ඒ අයට හේතු වාසනාවක් තියෙන කාලෙක ඒව කරගන්නේ පිංගතුනේ. කිසිම කෙනෙක් උත්සාහ කරන්න එපා අන්‍යාගමිකයෝ මේ බුද්ධඝම් කරන්න. උත්සාහ කරන්න කරනවා නම් තමන්ගේ දරුවට මේ දහම් දායදි දෙන්න. තමන්ගේ නෑදෑයන්ට මේ දහම් දාය නෑදෑයෝ කියලා කිව්වේ. තමන්ගේ නංගියෙක් මල්ලියෙක් අම්මේ තාත්තෙක් ඉන්නවනේ. අන්නේ අයට මේ දහම් දායදි දෙන්න. දීලා ඒ අයව සුවපත් කරා. එකිනෙකා ඒ විදිහට සුවපත් වෙද්දි පින්වතුනි සිංහල ජාතිය වඳ වෙලා යයි. ඒක නේද සාස්ත්‍රුන් වහන්සේට කරන්න ඕනේ කම තිබ්බේ. සාස්ත්‍රුන් වහන්සේ ලෝකෙට පහළුණේ ඇයි? සීහ හෙලයෝ වඳ කරන්නේ. ඒ කාලේ හිටපු සියලුම සීහ හෙලයෝ වඳ වෙලා ගියා. ඒක නේද නැත්තේ? නේද? දැන් ඔය කීප එක තේරුණාද මොකද්ද කිව්වේ කියලා? සාස්ත්‍රුන් වහන්සේ නමක් ලෝකෙට බිහි වෙන්නේ සීහ හෙලයෝ වඳ කරන්න. සිංහලයෝ නෙමෙයි. සිංහලයෝ ඉන්න ඕනේ තරම්. සීහ හෙලයෝ ශ්‍රේෂ්ඨත්වයෙන් පාරිශුද්ධත්වයට ආපු. ඒ හෙලයෝ පරිනිර්වාණයෙන් පස්සේ වඳ වෙලා යනවා. ආය අද්දවක් නෑ. නැවතත් මේ සීහ හෙල ජාතිය හටගන්න. මාර්ගඵලලාභී ගිහි පිරිස් ඇති වෙන්නේ ඉඳි. අද සෝවාන් කියනකොට මොකද වෙන්නේ? ඕකට විශ්සු. විශ්සු ඇදිලා ඕකට ඔය සෝවාන් කියන. සෝවාන් කොහෙද දැන්? එහෙම කියන්නේ නැද්ද? නිකමනේ හිතලා බලන්න කවුරු හරි හාමුදුරු කෙනෙක් හරි බොරුවට හරි ඇත්තට හරි මුලාවෙන් හරි කවුරු හරි හාමුදුරු කෙනෙක් කිව්වොත් එහෙම මං අනාගාමී කියලා පත්‍රවල තියන්නේ නැද්ද? අන්න අහවලාට පිස්සු හැදිලා අනාගාමී කියනවා කිය. හරි බොරුවට හරි ඇත්තට හරි මිනිසුන්ට ඒ තරම් විශ්වාස නැහැ. මාර්ගඵල කියන්නේ එහෙනම් සම්බුද්ධ ශාසනයේ තිබ්බ තැන දැක්කද ඔබ? තව අවුරුදු 10කින් බලන්න. දකින්න තන මාර්ගඵලලාභීන් ඉඳි. ඉතින් මාර්ගඵලලාභීන් ඉන්නවා කියන්නේ ලෝකෙට කිසි කරදරයක් නැහැ ඉතින්. නේද? මොනවට කරදර වෙන්නේ? බහපන් එළියට හොඳයි මම බහින්න. ආ දැන් ඵලයන් ඕම් ඵලයන් එන්න එපා මෙහෙ. හොඳයි මම යන්න. ඉතින් කොච්චර දෙයක්ද? තනියෙන් අපුඩි ගහන්න බෑනේ. ඒක නිසා ලෝකෙට තව කාලයක් පවතින්න පුළුවන්. නැත්තම් එහෙම මේ ලෝක විනාශය අතලඟනේ මෙහෙම යනකොට. M25 එක બ્લોක් වුණාට පස්සේ බලාගත්ත හැකින් ලෝක විනාශ වෙන හැටි. ඕද නැද්ද? පුදුම වෛරයන්නේ මිනිස්සු පිරිමහන්නේ. ඔබ දන්නවන්නේ. ඉතින් ඔබත් හිර වෙලා ඉන්න වැඩි නෝ. වැරට යන්න ගන්න යන්න වරක් වෙලා. මේ රටේ පොලිසිය මහත්තුරු තරම් බැනුම් ගන්න ජාතියක් තවත් ඉන්නවා. ඒ වෙලාවට නම් ලංකාවේ පොලිස් නිලධාරීන් හරි හොඳයි. මං අහගෙන ඉඳලා තියෙනවා අපේ ඩ්‍රයිවර් මහත්තයෝ ඔය යන ඔය ලොකු මහත්තුරුත් එක්ක හිටපු අය කොහේ හරි යනකොට කියනවා කාට. නේද? මේ මීහරක් දැක්කද? වාහන පහක් ඇවිල්ලා මෙතන කොටු කරගෙන. ලංකාවේ නම් මොකද්ද? අපේ කොල්ලෝ ඈ එන්නේ ට්‍රැෆික් බයික් එකේ එන්නේ. කොල්ලෝ දෙන්නෙක් කා වැඩේ කළා ගියා. අන්න අපේ කොල්ලෝ. ඒ වෙලාවට අපේ කොල්ලෝ පොලිස් නිලධාරී මහත්තයෝ. අනික් වෙලාවට මොනවද? පගා මරුව කාල කන්නේ හෙන ගහන නෝගේ පවුල් හැඳි ගෑවෙන්නෝනේ. එහෙම තමයි ඊට පස්සේ කතා කරන්නේ. මෙන්න ජනයා. මේ ජනයා. මේ ආර්යෝ නෙමෙයි. මේ ජනයා. කබර ගෝයාව තල ගෝයා වෙන්නේ ආර්යයන්ට නෙමෙයි. කබර ගෝයාව තල ගෝයා වෙන්නේ කාටද? ජනයා. ගිහියාට. මේ ඔක්කොම වෙන්නේ මුලාවක. ඒකයි තේරුම් ගන්න ඕනේ. බුදුදහම කියලා කියන්නේ පින්වතුනි ඇත්ත වහන එකක් නෙමෙයි. බුදුදහම කියලා කියන්නේ ඇත්ත අරින එකක්. ඇත්ත හොඳට ඇරලා බලන්න මොකද්ද මේ තියෙන්නේ කියලා. විදර්ශනාව කියලා කියන්නේ මොකද්ද? විදලා බලන එක. හොඳට විදලා බලන්න. එතකොට පේනවා උඩින් ඔපයක් තිබුණට යටින් තියෙන්නේ තනිකර හපයක්. විදර්ශනාව කියලා කිව්වේ ඒකට. උඩින් ඔපේ යටින් හපේ බලන එක. යම් මොහතක උඩින් ඔපේ තුලින් යටින් හපේ දැක්කන ආන්නේ කෙනාට විදර්ශනාව වැඩෙනවා. මේ යට තියෙන හපේ බලන්න හොඳට. උඩ හංකඩේ මේ නිකන් තමන් ගාවම තියෙන එක බලන්න. උඩ හංකඩේ ගහලා බලන්න මොකද්ද? බල්ලෙක්වත් ලං වෙනවද කියලා ඊට පස්සේ. හැබැයි ආසාවෙන් අල්ලගෙන මේ ඉඹගෙන ඉන්න පුළුවන් එකක් කියලා හිතාගෙන ඉන්න. නමුත් ඇත්ත தත්ත්වය ඕක නෙමෙයි. හංකඩේ ගැහුවොත් එහෙම පොල්ලක් තියාගෙන බල්ල කපුට පන්නන්න ඕනේ එතන ඉඳගෙන. ඒක තමයි විදිය. ඉතින් හේව් එකක් තමයි තුරු කරගෙන ඉන්නේ. හේව් එකක් තමයි අඳුන් ඇඳගෙන අඳුන් හොඳට අඳගෙන ඔක්කොම කරගෙන මේ එකගෙන යන්නේ. හා යම් පුතා කියලා නැගගෙන යනවා මේක ඇතුලේ. මම ඔබට කිව්වනේ මේක ක්‍රියාත්මක වෙන හැටි. මේ හොඳට අහන්න මේ ගිය දේශනා අහන්න. මේ ශරීරයක් ඇවිද්ද ඕන හැටි මම කියලා දුන්නා. වැකෝ යන්ත්‍රයක් වගේ ක්‍රියාත්මක වෙන හැටි මේක. ඒක විද්‍යාත්මකවත් තියෙනවා. මම සමහර අයට පෙන්නුවා. මොකද කොහේ හරි රටක මේ වෛද්‍යවරයෙක් මිනි කපලා පෙන්නවා. කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ කියූපේ එක එහෙම මේකේ තියෙනවා. ඒගොල්ලන්ට අල්ලගන්න බැරි එකක් ඒගොල්ලෝ කියනවා මොලෙන් යනවා කියලා කරන්ට් එකක්. මොලෙන් කරන්ට් එකක් එවනවා කියලා කියනවා. මොකද මේක තේරෙන්නේ නැති හින්දා. මොලෙන් එවන කරන්ට් එකක් නැහැ. කරන්ට් එක එන්නේ කොහෙන්ද? හිතෙන්. විඥානයේ විසින් හදලා දෙන එනර්ජි එක තමයි ඔය යන්නේ. මොලේ හරහා තමයි ඒක යන්නේ. මොලෙන් තමයි පටන් ගන්න. මොකද විඥානයේ ඇඟත් එක කටයුතු කරන්නේ කවුරු හරහද? මොලේ හරහා. මොලේ නැත්තම් විඥානයේට ඇඟත් එක කටයුතු කරන්න බෑ. ඔය කරුණු කාරණා කියලා දීප එක තැනක් ඇති. එහෙනම් දැන් ඔබ දන්නවා පිංගුතුනි මේ අසුචි කරත්තේ දක්ගෙන අරන් යන විදිහක් තියෙනවා මේ. කොහේ හරි රූපයක් තියෙනකොට මොකද වෙන්නේ? විඥාණයට ඕනේ ඕක දැක බලා ගන්න. විඥාණයට ඕනේ එකම එක දෙයයි මොනවද? වේදනා සංඥා. විඥාණයට වෙන මොකුත් ඕනේ නැහැ. විඥාණයට ඕනේ වේදනා සංඥා. ඒක හරියට පිංගුතුනි. කොල්ලෙකුට කෙල්ලෙක්ව ඕනේ වෙලා. ඌ ප්ලෑන් කරනවා කෙල්ලව ලබා ගන්න. කෙල්ලව ලබා ගන්න නම් ඊට පස්සේ බලනවා තාත්තා හිටියොත් නම් කෙල්ලව ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් තාත්තාව මරන්න ඕනේ ඊට කලින්. තාත්තාව නිකම් මරන්න බෑ. තාත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී. එහෙනම් පාර්ලිමේන්තුවට බෝම්බයක් ගහන්න ඕනේ. එහෙනම් ඒ බෝම්බේ ගහන්න හරියන්නේ නැහැ. Tamanට තනියෙන් ගිහිලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් ත්‍රස්තවාදී කල්ලියකට බැඳෙන්න ඕනේ. නැත්තම් ත්‍රස්තවාදී කල්ලියක් හදන්න ඕනේ. දැන් මොකද කරන්නේ මු? කොළු කුරුට ටික එකතු කරගෙන සාස්තවාදී කල්ලියක් හදලා. සාස්තවාදී කල්ලියක් හදලා. ප්ලෑන් කළා බෝම්බේ ගහනවා. තාත්තා මැරුණා. කෙල්ල ගත්තා. විඥානය කියන්නේ ඔන්න වගේ මහා දුෂ්ටෙක්. මේ කඳ දක්කගෙන අර පාරට යනකම් අරයි යනවා. සද්දයක් ආවා කියලා. සද්දේ ගන්නෙ මොකද්ද ගිහිල්ලා? වේදනා සංඥා විතරයි. කොහොමද වැඩි? නැකිටෝලා. හඳ නැකිටෝලා ඉවර වෙලා. සිත් හදහද එනර්ජි එක දිදි අරයි යනවා. යක් යක් යක් යක් මොකටද යන්නේ? මොකටද යන්නේ? මොනවාද මේ යන්නේ? වේදනා සංඥා ගන්න. අර ආපු සද්දේ දැනගන්න අඳුරගන්න. ඕන්න ගියා. දැනගත්තා අඳුරගත්තා. හරි. දැන් පිටිපස්සෙන් ඇහෙනවා මොකක් හරි එක. දැන් අරයි යනවා. අරන් ගිහින් වෙලා ඒකත් බලන. දැනගන්නවා අඳුනගන්නවා. හරි. එහෙනම් මේ කුණු කය කියන්නේ මොකද්ද? තනිකර ඔබේ වාහනේ වගේ වැඩ. ඔබ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න වාහනයක නැගිලා. නැග ගමන් කියනවා. යක් සෙන්ටරල් මෙයා. හරි. දැන් බර්මින්ග්හැම් යක්. දැන් ලූටන් යක්. ඉතින් අරුත් මොකද කරන්නේ? ඉතින් ඕක හදගෙන යනවා. මේකත් ඒ වගේ තමයි. ඩ්‍රයිවර්ට ගිවනවා පඩිය. ඒක තමයි අර අරයා කරන්නේ දෙය. පඩිය ගිවනවා නම් මොකද වෙන්නේ? ඩ්‍රයිවර් යනවා. වාහනේ හොඳට තියෙනකන් යනවා. වාහනේ කැඩුණොත් මොකද කරන්නේ? ඉතින් ඉන්නා පැත්තකට වෙලා මක් කරගන්න. රෙපයා කරගන්න. ඉස්පිරිතාලේ වෙලා නැගගෙන ඉන්නවා. රෙපයා කරගත්තා. ඉතින් ඔන්න ඔයගේ එකක් තියෙනවද ඔය දෙය? තනිකර මාස්ලේ කුණු කය. ආයෝකට මේ කය කියලා කියන්නත් එපා. කෙලින්ම ඇත්ත කියන්නේ. මොකද්ද? මස්ලේ කය. මස්ලේ කය නමින් කතා කරන්න ඔය කයට. ඇත්ත කියන්නකෝ ඔය කයට. රත්තරන් කඳ මගේ. එහෙම කියලා හරිනවද? සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක් නම් රත්තරන් කඳ මගේ කියලා කිව්වහම වරෙන් යන්න මම අසූචි කරන වෙලාවට මම පෙන්නන්න. බලහන් වතකලෝක රත්තරන්ද කියලාද? ඕව තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඕකනේ ආයි මේක රත්තරන් කඳ කියලා හදාගත්තේ මොකක්ද? ලෝක සත්‍යය දීපු ගිනි ගෙඩිය. මිනිස්යාට ලෝකේ තියෙන හොඳම සම්පත මොකක්ද? තමන්ගේ ශරීරය. කවුද දුන්නේ ගිනි ගෙඩිය? ලෝක සත්‍යය. මුලාවටපත් වෙච්ච ලෝක සත්‍යය ආදී විසින් දීපු ගිනි ගෙඩිය තමයි ඒක. මරුණත් අතහැරලා යනවද? මරුණත් නෙමෙයි කියන්නේ අලු ටිකවත් දාලා යන්නේ. දරුවව අතහැරගන්න බැරුවද ඔබින්නේ? තව තිනව අතහැරගන්න බැරි ඒවා. පැවිද්දට ගිහිලත් අතහැරගන්න බැරි ඒවා තියෙනවා. මොනවද ඒ? පැවිද්දට ගියොත් බාහිර ටික ඔක්කොම අතහැරගත්ත හැකි. ඒත් තව එකක් ඉතුරු වෙනවා මොකද්ද? මස්ලේ කය. ධර්මයත් ඒකත් දාන්න පස්සට. ඒක අනාගාමී උතුම ගැන ඔය කියන්නේ. මස්ලේ කය. අපි හිතමු එතනට ගිහිල්ලා ඒ වැඩේ කර මේ මේ මාර්ගඵලයේ අවබෝධ කරගැනීමේ අභෞතාවයෙන් පෙළෙනවා කියන්නේ. හැබැයි ඔක්කොම අතහැරියා. හැබැයි දාලා යන්න බැරි එකක් ඉතුරු වෙනවනේ. මොකද්ද? මස්ලේකයි. ඒක නිසා තමයි කියන්නේ මෙතන ගිය මොහොතේ ඉඳලා ගියා දැන් හරි දැන් මං අතහැරිය කියලා ඉන්නේ නැහැ. මොනවද කරන් තියෙන්නේ? ගත වෙන හැම තප්පරේම යොදනවා මොකටද? මේක ඉවර කරන්න. ආයෙ තව මාසයක් ඉඳලා කරන්න දේවල් එතන නැහැ. ගිය මොහොතේ ඉඳලා ඒක තමයි කරන්නේ. ආයි අම්මා තාත්තා ආවත් හම් වෙන්න වෙලා නැහැ. මම පොඩ්ඩක් කියනවා. එච්චරයි. ආයි මේ ලෝකෙ ගැන කතා කරන්න දේවල් නැහැ. වහ වහ මේක ඉවර කරගන්න ඉතින්. වහ වහ ඉවර කරගන්න. නැත්තම් කොයි වෙලාවෙද කියන්නේ නැහැ. මස්ලේ කයට කොච්චර බැල්ම දිනවද කිව්වොත් මම ඒක කිව්වෙපින් ඉතින් අලු ටික. ඔය ඉන්දියාවේ සම්මතයක් තියෙනවා බමුණන්ගේ. මැරිලා. මැරුණාම පුච්චන. ඇයි? නැත්තම් අර කය ගාවට වෙලා ඉන්නවෙ විදිහට. නැතු මේ සක්විති රජුරු හින්දා එහෙම පුච්චනව නෙමෙයි ඉන්දියාවේ. සෑයක් තනලා පුච්චන්න ඕනේ පිරිසක් ඉන්නවා. ආදාහනය කරනවා. සක්විති රජුරු රහතන් වහන්සේ සහ සම්බුදු රජාණන් වහන්සේ. සෑයක් තනලා එහෙම කරන්න ඕනේ පිරිසක් ඉන්නවා. ඒ උන්වහන්සේලාගේ ශරීර දිරන්නේ නැති හිඳ. ෂේ වෙලා යනවා මිසක් කුණු වෙන්නේ නැහැ. දිරනවා. කුණු වෙන්නේ නැහැ ශරීරය. දිරාපත් වෙනවා. ඇට සැකිල්ලකුත් වෙනවා. දැන් ඔබ කන්නේ තියෙන්නේ මොකෝ මේ? හැම දියේ වෙලා දී වෙලා දී වෙලා දී වෙලා දීලා ඇට සැකිල්ලක් බවට පත් වෙනවානේ. අන්න ඒ වගේ වෙනවා. කුණු වෙන්නේ නැහැ. පණුව ගහන්නේ. ශ්‍රී ශරීරයකට. ඒතර ඉන්දියාවේ මේ කටයුතු කරන්නේ ඇයි? මැරිච්ච ගමන් පුච්චලා දානවා. පුච්චල විතර නතර වෙන්නේ නැහැ. පුච්චලේ අලු ටික ගන්නවා. අලු ටික අරන් ගිහලා මොකද කරන්නේ? ගංගානම් ගඟේ පා කරනවා. ඒ පා කරන්නේ අලු ටික දානවා අලු ටික දැම්මට පස්සේ මොකද වෙන්නේ අලු ටික වතුරේ දියවිලා විසිරිලා යනවා පෙරේතයන්ට මගේ අලු හොයන්න ගියොත් එහෙම ගංගානම් අඟ පීරන්න වෙනවා ආ මේකත් මගේ කිය කිය අර අලු අංශුවෙන් අංශුව දියවිලා ගිහිල්ලානේ දැන් තියෙන්නේ එහෙනම් හොයා ගන්න බෑ ඒ නිසා දාලා යන්න යනවා ඊළඟ තුවාලයක් තියෙන එක තුවාලයක් ලෙව කකා ඉන්නවා ඉතින් වෙන මොකෝවත් යන්නේ නැහැ කය අතහැරලා දාලා යනවා කයදා ඉන්න විදිහක් නැති හින්දා කය ගාව හිටියොත් මොකද වෙන්නේ? අලු ටික අවුරුදු ඇල්ලුවොත් එහෙම. ඉන්න දෙන්නේ නැහැ පළාතේ. ඒක තමයි ක්‍රමය. ඉතින් ලේසි පහසු වැඩක් නෙමෙයි මේ. එහෙනම් කය අතර ගන්නත් බැරි වෙනවා. තවන්න මෙතනදී බින්දුදී තියෙන මොකක් හරි වස්තුවක් දරුවෙක් ආදිවාසී මොනවා හරි දෙයක් අතර ගන්න බැරුව ඉන්න කෙනෙක්. ආයි කය අතරින් එක ගැන මොන කතාවක්ද? ආයි කය අතර ගන්න බැරුව ඉන්න කෙනෙක්. කාමයේ අතරින් එක ගැන මොන කතාවක්ද? කාමයේ අතර ගන්න බැරි කෙනෙක්. ජීවිත ආසාව අතර ගන්න බැරි එක ගැන මොන කතාවක්ද? යමෙක් ජීවිත ආසාවත් අතහැරියා නම් ආන්නේ උතුමාට කියනවා අරහතුන් වහන්සේ කියලා. ඒ අරහත්ත්වයට දක්වා යන මාර්ගය මේකේ තියෙනවා. මේව අහන්න විතරක් හරියන්නේ නැහැ පිංගුදිනි. ඔබට විවේකයේ ඕනේ. විවේකී අවස්ථාවවල මේව මෙනෙහි කරන්න. ධර්මය ඇහුවට හරියන්නේ නැහැ. මොකද අද ධර්මය අහලා යන ඔබට හෙට හම් වෙනවා අධර්මය. ඇති වෙන්න හම් වෙනවා. පිරෙන්න හම් වෙනවා. ආයෙ ඔබ සිකුරාදාට එන්නේ කවුරු වෙලාද? ලෝකෙට ලොක්කා මන් තමයි ගම දුනියාවේ කියාගෙන ඉන්නේ. ලෝකෙට ලොක්කා මන් තමයි කියාගෙන තමයි සිකුරාදාට ආයෙත් සිඳුරාදාට ආයෙ එන්නේ. ආයෙ ඇවිල්ලා සුද්ධ වෙනවා. සුද්ධ වෙලා ආයන මේල ආයන මඩ ගෝරුවට බහ ගන්නවා. ඉතින් මඩ ගෝරුවේ ඉන්න වෙනවනේ ඉතින් කරන්න දෙයක් නැහැ. ඕක සුද්ධ කර කර ඉන්නවා හැරෙන්න මට වෙන වැඩක් නැහැ. ඒක නිසා පිංගුතුනි ලහි ලහියේ උනන්දු වෙන්න මේ කටයුතු සඳහා. ඔබට අවශ්‍ය උදව්වක් තියෙනවා නම් මම කරන්න. ඔබ මේ පැවිදි ජීවිතය අතුල් වෙනවා නම් පිංගුතුනි ඒ උදෙසා කරන්න පුළුවන් දෙයක් මම කරන්න. හැබැයි ඔබගේ ළමයි බලා ගන්න බෑ මට. ධර්මයෙන් අනුශාසනා කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක කරන්න. පුරුෂ ධෛර්යය ගන්න. පුරුෂ ධෛර්යය කියලා කිව්වේ ස්ත්‍රියන්ට තියෙන ඒ ධෛර්යය. පුරුෂ ධෛර්යය කියේ පිරිමියන්ට තියෙන එකක් නෙමෙයි. පිරිච්ච ධෛර්යය ගන්න. සාර ධර්මයන්ගෙන් පිරිච්ච එකට තමයි පුරුෂ කියන්නේ. පුරුෂ ධෛර්යය ගන්න. වීරය ගන්න. අරගෙන අධිෂ්ඨාන කරන්න. මං කොහොම හරි මේකට යන මඟ හදා ගන්නවා. ඔබ අනාථ වෙන්නේ නැති බව මට විශ්වාසයි. හැබැයි මෙහි හිටියොත් මෙහි කියලා කියන්නේ ලන්ඩන් නෙමෙයි ආ මම කියන්නේ ගිහි ජීවිතේ හිටියොත් ඔබ අනාථ වෙන බවත් මට විශ්වාසයි කවදා හරි දවසක මෙතනින් එන්න එතකොට හරි කවදා හරි දැන් ඉන්න බැරි නේ තව කල් තියෙනවනේ දැන් 60යිනේ 85ක් විතර වුණාම භාවනාවට ඉඳ ගන්න බෑනේ දැම්ම ඉතින් දැන්ටත් පරක්කුයි තව මොනවද හිතන්නේ අපි මේ කටයුතු කරන කාලෙක පින්වදිනි අර අහිංසක උපාසකම් වලට නම් ලොකු අවස්ථාවක් දෙන්නේ නැහැ ඔයාද ලංකාවේ ඉන්න උපාසකම්මල කියලා පිරිස. ඒ පිරිසට ගිනිගෙඩි දීපු පිරිසට. ඒ පිරිස ගැන මට හරිම අනුකම්පාවක් තියෙනවා. දැන් ලොකු උවමනාවක් තියෙනවා මේක කරගන්න. අවුරුදු 70යි. කන් දෙක ඇහෙන්නේ නැහැ. හාමුදුරුව මොනවද කියලා දන්නේ. කියන්නේ මොනවද කියලා දන්නේ. දානේ වළඳලා ටිකක් වෙලා යනකොට නිින්ද යනවා. ඇඟට හයිය නැහැ. ඒත් අවුරුදු 40කට කලින් මොනවද කළේ? කරත්ත ඇද්දා. දැන් කරත්ත ඇදගන්න බෑ. ගොනා නාකි. ඒක නිසා දැන් මොකද කරන්නේ? දැන් හිමීට ගොනාව අර කරත්තේ දැන් අදිනේ උන් පන්සල් වත්තට දක්කනවා. දා පන්සලත්තේ පොඩ්ඩක් හිටහන්ද. ඇයි ඊළඟට යන තැන හොඳ කරත්තයක් ගන්න. ඔබට කනගාටු හිතෙන්නේ නැද්ද ඒ පිරිස ගැන? නිකමනේ හිතලා බලන්න. කොහොමද පින්වදෙනි අපි ඒ පිරිසව බේරගන්නේ? කියන දහම තේරෙන්නේ නැත්තම්. වීරිය වඩන්න ශක්තියක් නැත්තම්. අපි කොහොමද බේරගන්නේ? බුදුහාමුදුරන්ටත් එහා ගිය පිරිසක්. ආවුරුද්ද දුෂ්කර ක්‍රියා කරන උනා උන්වහන්සේට මේක කරගන්න. ඒ තරම් වීරයක් ඕනේ මේක කරන්න. ඔය යන අයත් මේ ලේසියෙන් පහසුවෙන් එහෙම හිතන්න එපා. ආ ගිය ගමන් ගාන්ට අපිට හොඳ වෙලාවට ගාන්ට ඊ ඔක්කොම කියලා. මහා වෙහෙසක් දරන්න ඕනේ ගිහිල්ලා ඒක කරගන්න. ඒකයි මං කිව්වේ බබාල එහෙම මහාන වෙන්න එපා. වීරයක් තියෙන වෙහෙසක් කරන්න පුළුවන් පිරිස මහා වැඩි වෙන්න. කාගෙන්වත් කිසි කරදරයක් නැහැ මං කියන්නේ නිවන් දැක ගන්න. කාල බීලා ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට වෙහෙසක් දරන්න ඕනේ නැහැ. ඔබට එහෙම කියන්නේ ආ දැන් ගිහලා උයපන් එහෙනම් කියන. එහෙම කියන්නේ. කාල බීලා ඉන්න මොකුත් ප්‍රශ්නයක් නැහැ මං කියන්නේ නිවන් දකින්න ඕනේ. මහා වෙහෙසක් දරන්න ඕනේ. ධ්‍යාන භාවනා කරන්න ඕනේ. ඒව වෙහෙසවල නැහැ ඉතින්. වෙහෙසක් නැහැ ධ්‍යානයකට සම්බන්ධුනම මොන වෙහෙසක්ද? ඉතින් ඒවා කරගෙන ඉංග්‍රීසියෙන් එතනින් එතර වෙන්න. ඉතින් කොහොමත් අපි අවස්ථාවක් දෙනවා. ධර්මශාලාව කියන එක ගොඩ නැගීච්ච දවසක. ධර්මශාලාව කියන එක ගොඩ නැගෙන්න පිරිස 1000ක් තැන්පත් කරන්න පුළුවන් තැන තමයි ධර්මශාලාව කියන්නේ. මොකද අවුරුද්දක් ඇතුළත භික්ෂුන් වහන්සේලාම 500 නමක් ඔතන වැඩි ඉන්න බව විශ්වාසයි. පැවිදි වෙනවා 100 නමක්. නිතන් හිටියේ 50 නමක් ගැන. යථා ධර්මය ඇහෙනකොට ඉන්න බෑ පින්වදිනේ මා මේ වෙනුවෙන් ආව පිරිස වලට ඉන්න බෑ. ඒ අය ඒ කරගෙන එනවා. තව ඉතින් දැන් තුන්වෙනි සතියනේ. මේ අවස්ථාව ගැන ඇනවුන්ස් කළා තුන්වෙනි සතිය මේ යන්නේ. තුන්වෙනි සතියෙම 50 පූර්ණ වෙලා මං හිතන්නේ ඔය තියෙන විදිහට. මම අපේ මහත්තුරුන්ට කිව්වා හරියටම ගන්න කියලා මේ වෙලාවේ පැවිදි වෙන්න යන පිරිස. සමහර අය අවුරුදු දෙකකින් එන්නම් තුනකින් එන්නම් කියලාත් කියලා තියෙනවා. එතකොට ධර්මශාලාව ගොඩනැගිච්ච දවසක පිංගුදුනි උපාසික උපාසිකාවන්ට අවස්ථාවක් දෙනවා. සීල සමාදානයක් කර වෙන්න ඇවිදෙල්ල. ඒ සීල සමාදානය වෙන්නේ ඔබ එක සීල සමාදානයක් YouTube එකේ හරි දැකලා ඇති අපි කරපු. ආන් ඒ ආකාරයෙන් තමයි සීල සමාදානය වෙන්නේ. අයලා නිදි කිරා වැටෙන වැඩපිළිවෙලක් නෙමෙයි. මනාව වැඩපිළිවෙල. ඒ සීල සමාදානය ඉවර වෙලා 100ක් ආවන නැත්නම් 500ක් ආවන ආය යන්න කීදෙනයිද? 450. ඉතුරු වලට ආය යන්න අවස්ථාවක් නැහැ. ආවට්ටණී මායාවේ පැටලෙනවා. හැබැයි පින්වදිනේ මේ පැටලෙන්නේ ධර්මයේ මිසක් රහතන් වහන්සේලාගේ ಗುಣගායනා කළා හැම නෙමෙයි. මම ඔබට රහතන් වහන්සේලාගේ ಗುಣගායනා කළේ නැහැ. මේ රහතන් වහන්සේ මේ විදිහට හිටියා. හරිම සාන්තයි. එහෙම කියලා නෙමෙයි මම ඔබට ඔබව හික්මවන්නේ. ඔබව හික්මන්නේ යථා ධර්මයේ කියලා. මෙන්න යථා ධර්මයේ. ගියොත් අනාතයි හිටියොත් හොඳයි. ඕක තේරෙනකොට පිරිස තමන්ගේ වැඩේ කරගන්නේ. ඉතින් පින්වදිනේ එන්නේ වගේ මහා පරම පූජනීය පුණ්‍ය භූමියක් තමයි ඔය ගොඩ නැගෙන්නේ. අපි හිටියා නැත. ඒ කටියොත් ඒ විදිහට ගොඩ නැගිලා. උතුමෝ ඒ වෑම් බිහි වෙනවා. ඒ උතුමෝ විසින් ඉදිරියට ඒ දේවල් කරගෙන යනවා. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ අවුරුදු 600ක් ප්‍රබලව නැගී හිටිනවා. යම්කිසි පිරිසක් ඉඳි ඒක ලෝකෙට අරන් යන. ලෝකෙට අරන් ගිහින් ලෝක සත්‍යයටත් මේක අවබෝධ කරලා දෙ. එහෙම පිරිසකුත් බිහි වෙයි. ඒක ඒ අයගේ ප්‍රාර්ථනා. මගේ එකක් එහෙම නැහැ කියලා මට තේරෙනවා. ලෝකෙට මේක අරන් යාමක් මගේ නැති බව දන්නවා. මගෙන් සිද්ධ වෙන්න තියෙන දේ තමයි මේ කටයුතු වලට මූලිකත්වයේ දීලා මූලික 10000ක් වික්ෂු පිරිස මාර්ගඵලලාභින් කරන්නේ. මෙච්චර තමයි මගෙන් වෙන්නේ. පාරමිතා සත්‍යන මෙච්චරයි. ඒක මගෙන් වෙන එකක් නෙමෙයි මා ඉන්න සමයක සිද්ධ වෙන්නේ. හැබැයි ඒක එතනින් අතර වෙන එකක් නෙමෙයි. දැන් අවුරුදු 14 දරුව පැවිදි වෙනයි. එයත් ඉන්නේ. එයත් මාර්ගඵලලාභී වෙනවා. එයත් අරහතුන් වහන්සේලා වෙනවා. එදල ඒ කටියට සිද්ධයි. එහෙනම් පින්වතුනි කිසිම කෙනෙක් හිතන්නේ හිම්පා මාර්ගඵල නැහැ. මාර්ගඵලයක් කවර ප්‍රකාශයට පත් කරලා සිනාවෙන්නේම හදන්න එපා. අපි කවුරුත් ඒවා ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. මම මෙහෙමයි කියලා එහෙම කවුරු කියන්නේ නැහැ. නමුත් පිට කෙනෙක් හරි කවුරු හරි මාර්ගඵලයක් කිව්වොත් එහෙම. හිනාවෙන්න එපා. හිනාවෙනවා කියන්නේ මොකද්ද? ඊට වඩා හොඳයි මිදින හොඳට කාරලා කෙල ගහලා මේ මූණ අල්ලන එනකොට ඒක. කවුරු හරි උතුමෙක් මාර්ගඵලයක් කියපු ගමන් ඒකට හිනා වෙනවා කියන්නේ මොකක්ද? තමන් මහා දීනේ බවට පත් වෙලා. ඒ කියන්නේ තමන් විශ්වාස කරනවා මොකක්ද? සම්බුද්ධ ශාසනයක් දැන් නැහැ කියලා. එහෙනම් එහෙම වෙන්න හේතු නැහැ. මුලාවට පත් වෙලා හෝ වංචා කරන්න හරි මොනවට හරි ඒකට කියයි. නැත්තම් මිනිස්සු ටික අද්ද ගන්න හරි. ඒවා විනය නීති වලින් පටහැනි. විනය නීති වලින් කියලා දිනවා සාස්ත්‍රුන් වහන්සේ. මිනිස්සු අද්ද ගැනීම උදෙසා ගාථා පාඩේ එහෙම කියන්නේ නැහැ. මිනිස්සුන් වහන්සේලාට කියලා දිනවා. මිනිස්සු අද්ද ගන්න එහෙම කියන්නේ නැහැ. අහවලා හොඳයි. අපේ මේ පැත්තේ අපේ මේ ආරාමයේ ඉන්න පිරිස හරිම සිල්වා. ඒකින්ද අපිට දාන්න දීපල්ල. ඒව එහෙම කියන්න එපා කියලා සාස්ත්‍රඥ වාසේ විනය නීති වල තියෙනවා. එක්කදු විනය නීතියක්වත් අපි උල්ලංඝනය කරන්නේ නැහැ. දාලා තියෙන ගොඩාක් විනය නීති එච්චර මේ යන පිරිසට අදාළත් නැහැ. මොකද මේ යන පිරිස යන්නේ මක් වෙන්න? නිවන් දැක ගන්න. අර වැසිකිළියේ වාජනේ වතුර භාගයක් තියලා ඉන්න එපා. ඒව නම් ඉතින් පොදුයිනේ. ඒකත් කලේ කවුද? විනයදර වික්ෂුන් අතර අග්‍රස්ථානයට පත් වෙච්ච මහරහතන් වහන්සේ. උන්වහන්සේටත් විනය නීතියක් පැන්නේවා බුදුහාමුදුරුවෝ. එහෙනම් උන්වහන්සේ අරඹයා විනය නීතියක් පැන්නේවා. එහෙනම් විනය නීති කියන ඒවා පරාජිකේව නෙමෙයි. පරාදයට පත් වෙන ඒවා නෙමෙයි. විනය නීති කියන ඒවා රහතන් වහන්සේ නමක් අතින් හෝ නොදැන කැඩෙන්න පුළුවන්. නොදැන. දැනගෙන නම් කොහොමඩවත් කැඩෙන්න හේතුවක් නැහැ. උන්වහන්සේගේ පණ ජීවිතේ ගියා. ඉතින් පින්වතුනි එහෙනම් මේ ජීවිතය ගැන තියෙන මේ අත්දැකීම ඔබ ගන්න. ඔය බර කරත්තේ තව කොයි වෙලාවෙ හරි ගලවන්න පුළුවන් නම් ගලවන්න නැත්නම් කරත්තෙට මෙයට වෙලා යන්න. මේ ටික එහෙම කරගන්න. අර පුංචි වහු පැටියට බැඳපුවා කරත්තේ නාස්ලනුව හිමීට ගලවලා ඒ වහු පැටියව අපිට බාර කරන්න පුළුවන්. ඔබට බැරි නම් නැත්නම් ඔබත් එන්න ඔය කරත්තේ දාලා. ඒක තමයි අපි ඔබෙන් කරන ඉල්ලීම. ඔබ ශාන්තියට යන්න යන්න එපා දරුවන්ට ගිනි ගිනි දීලා. එහෙනම් අදට හමාරකම්. මම අවසාන වශයෙන් උත් ඔබට කියන්නේ පිංගතුනි යථා ධර්මයේ කතා කරන්නේ. හිතේම රිදෙන්න පුළුවන්. වීරිය වඩාගෙන ඉන්න. ඔබ කෙරෙහි මහා අනුකම්පාවකින් මේ කතා කරන්නේ. ඉදිරියට මේවා තව වැඩි වෙයි මේ කතා කරන ක්‍රමය. හේතුව පිංගතුනි මේ වෙලාවේ මහා විශාල ලෙස මහත්ගත ලෙස ආර්ය මෛත්‍රිය වඩනවා අපි. ගත වෙන පැය 24ම ආර්ය මෛත්‍රිය වඩනවා. ඒ වඩන්නේ පිංගුදින මේ හේතු වාසනා වන්තයෙන් මේක උදා වේවා කියලා හිතාගෙන. ඔබ කෙරෙහි මහා අනුකම්පාවෙන්. මෙච්චර කාලයකට පිංගුදින මෙහෙම දැනිලා නැහැ. මේ පිරිස ආර්ය මෛත්‍රිය කියන එක ඇඟට දැනිනවනේ. මේ පිරිස නිවන් දකින්න ඕනේනේ. අනේ මහා අපරාධයන්නේ මේ කරගන්නේ. ඒකෙන් තේරෙනවා පිංගුදින මේ ලෝක මෛත්‍රිය බොරුවක්. බොරුවක් කියලා කිව්වේ සම්බුදුරජාණන් වහන්සේ නමක් කියපු එකක් නෙමෙයි. ලෝක සත්‍යය විසින් හදාගත් එක. ඒකත් හොඳයි ඒක නරකයි කියනවා එහෙම නෙමෙයි. හැබැයි ආර්යයන් වහන්සේලා සතු මෛත්‍රියක් තියෙනවා. ඒක තමයි අපි දේශනා කරලා තියෙන්නේ. ඒකේ අගේ හොඳටම දැනෙනවා. ඒක හැරෙන්න වෙන මෛත්‍රියක් වඩන්න නැති බවක් දැනෙනවා. ඒක නිසා පිංගුදේ මහත් ගතනේ සාරේ මෛත්‍රිය වඩනවා. ඒක නිසා ඔබව ගලව ගන්න විවිධාකාරයෙන් දේශනා පවත්වා ඉදිරියේදී. ඒකට මාත් එක්ක අමනාප වෙන්න එපා. ධර්මයේ නොහා ඉන්නත් එපා. සුපර් මාකට් එකට ගියා වගේ ඉන්න. මුළු සුපර් මාකට් එකේම තියෙන බඩු ගන්න නැහැ නේද සුපර් මාකට් එකට ගියාට. ඕන එක විතරනේ ගන්න. ඒක අරන් නිකන්. ආයි සුපර් මාකට් යන්න නැතුව ඉන්න හදන්නත් එපා. බඩගිනින ඉන්න වෙනවා නේද? නැත්තම් ගන්න. හරේ අරගෙන නිවන් දකින්න. ඔය ටික තමයි සාරාංශය. ඔබට එන්න බැරි නම් ඔබ ආරේ මෛත්‍රිය වඩන්න. අනිස්සත්වයෙන්ට හරි මේක උදා වෙන්න කියලා. මට නම් මේක බිම තියන්න බෑ. මම පරම්පරාවෙන් අරන් ආපු බර කරත්තේ. මං කරත්තෙටම යට වෙලා මැරිලා යනවා. අනේ ලෝක සත්‍යෝ කරත්ත බිම තියත්වා නිදහස් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරා. එහෙම නැත්නම් මීරි අරගෙන කරත්තෙ දැම්ම බිමට පොඩි එකාගේ නාස්ලනුව ගැලෙව්වා බහු පැටියාගේ හිමීට ගලවලා සම්බුද්ධ ශාසනේ ඵල ප්‍රයෝජනෙ ගත්තා. හොඳයි පිංගුතුනි එහෙනම් විශේෂ මොකක් කියන්න දිනොත් හොඳයි පිංගුතුනි. බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කිරීමෙන් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් බුද්ධ පූජා ආදී පැවැත්වීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් කරගත්තා වූ අනන්ත අප්‍රමාණ ගුණ සම්බාර ධර්මයන්ගේ ධර්මයන් පිනෙන් පෝෂණය වන්නා වූ පින්ඩ සතුරු වන්නා වූ ඒ උත්තම පිරිස දීපත් කළ එයට පින් අනුමෝදන් කරන සූදානම් වෙන සීලම් දෙනා පළමු කොටම සීපත් කර ගන්න පින්තුනි. සම්බුදු රජාණන් වහන්සේ නමක් විසින් දේශනා කොට වදාරන් හිදිච්ච ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් අරගෙන ආපු ඒ අරහතුන් වහන්සේලාගේ පීඨෙන් අද අපිට මේ සද්ධර්මය ලැබිලා තියෙනවා. ඒ අරහතුන් වහන්සේලාගෙන් පසුව මේ ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් අරගෙන ආවා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස, ඒ වගේම පින්වතුනි මාතලේ අලුලෙන් විහාරයේදී මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා තමන්ගේ පණ දෙවනු කොටගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස සිහිපත් කරගන්න. සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ උත්තම පිරිස සහ විහිදුවල පතුල්ලරිනේ පිංගමිනේ යයි නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකන සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම කය දරාගෙන අද ලෝකේ පුරා මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කරන්නා වූ ඒ සීලම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස සිහිපත් කරගන්න. විශේෂයෙන්ම පින්වතුනි නිවන් මඟ දේශනා කරන්නා වූ උත්තම පිරිස, ඒ වගේම පින්වතුනි සතෙක් මරන්න එපා, හොරකම් කරන්න එපා ආදී වශයෙන් මූලික ධර්මයක් හරි දේශනා කරන යම් කිසි උත්තමයෙක් ඒ උත්තමයා පවා සිහිපත් කරගෙන, ඒ වගේම මේ උත්තමයන්ගේ සද්ධර්මය ප්‍රචාරය කිරීම වෙලා පැකැපි වෙලා කටයුතු කරන්නා වූ උපාසක උපාසිකා පිරිසුත් සිහිපත් කරගෙන පින්වතුනි ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ යවිසේ විදුල පතුල් හරිනේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමයන්ටත් නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න දසදහසක් ලෝක ධාතු ඉදලා මේ ස්ථානයට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන්, ඒ වගේම පින්වතුනි ඔබගේ ඉෂ්ඨකාමී දේව දේවතාවන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ අයවිෂේ විහිදුවල පතුරුල් හරින් මේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ අයගේ දේවානුභාවයේ වැඩි වේවා. ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා. බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න තම තමන් නම්ින් ජම්මාන්තරගත වඬිදුනා වූ සීලම ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරයා ඥාතියෝ හිත මිත්‍රාදීව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මිය විහිදුවල පතුල් හරින්න. ඒ වගේම පින්වතුනි මේ ආත්මය විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාති හිත මිත්‍රාදී වෙච්ච ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ අවිශේ හිතුල පතුල් හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ අය යම් කිසි අභව ස්ථානයක ඉන්නෝ නම් ඒන් අසමි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සන් සීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිං උදිරි මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 91ක් ඇතුළත තවන් විසින් අවඩ අසාධාරණට ලක් කළා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිල්ලා අද ඔබ කපනවා මරනවා කොටනවා කියාගෙන විනාශ කරනවා කියාගෙන ආර්ය මාර්ගයට බාධා පමුණු වනවා නම් ලෞකික ජීවිතේට බාධා පමුණුවන නම් ඒ පිරිසෝ විශේෂයෙන්ම සිහිපත් කරගෙන පිංගුසිනි ඔබ විසින් රැස් කරගත්තා වූ ඒ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය විශේෂ විහිදුවල පතුරුල හරින් ඒ පිං විහිදී පැතිරී යාමෙන් ඒ අය අභව ස්ථානින් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැන සීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා වූ පිරිස් විශේෂයෙන්ම පිංගුතුනි මේ ශ්‍රී සද්ධර්ම ප්‍රචාරයේලා අපකැප වේලා කටයුතු කරන්නා වූ පිරිස් තමන් විසින් හරි හම්බ කරගත ධනයෙන් කොටසක් සම්බුද්ධ ශාසනයේ චිර ජීවනයේ උදෙසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසේ ආරක්ෂා උදෙසා චිර ජීවන නිසා අපකැප කරන්නා වූ ඒ සීලුම් පින් උතුම් විශේෂයෙන් සිහිපත් කරගන්නේ ඒ වගේම පින් උතුණි තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ තමන්ගේ එකට රැකී ආරක්ෂා කරන්නා වූ පිරිස් ස්වාමි දරුවන් ස්වාමි දිනන ගුරුවරුන් ඔය සීල දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එයයි විශේෂ වීදුල පතුරුල් හරින ඒපින් විහිදී පැතිරී යාමෙන් එයාට යම් කිසි ග්‍රහවල උපද්‍රව දෝසාන්දකාර තිනෝ නම් ඒ සීල දෝසාන්දකාරයන් ගසා දූරින් භූත වේවා යක්ෂ පේත පිසාජ මලගවල කුම්බාණ්ඩ අධිකින් වැඩ මෙමිණියව දෝසාන්දකාරවල තිනෝ නම් ඒ සීල දෝසාන්දකාරයන් ගසා දූරින් භූත වේවා අස්වාහකට වාහෝ වහ ඔල්ලෝසක සංඛා දෝසාන්දකාර තිරණ නම් ඒ සිල් දෝසාන්දකාරයන් ගසා දූරින් බුත් වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාමන සංඛ්‍යාත නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොත කර සිහිපත් කරගන්න අද මේ ස්ථානට ඇවිදින්න සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් ආහාරයකින් පානයකින් සම්පූර්ණුනා නම් ඒ ආහාරයෙන් පානින් ලැබුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝගී කරගෙන ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති මාර්ගඵල අවබෝධ කරගන්න නැති එහෙමනම් ඒ ආහාර පාන සැකැස්මේලා එදා ආයත අතීතයේ ඉඳලා ඇලවේ හැලවේලි සකස් කරලා කුඹුරු වපුරලා ගොයන් කපලා පාගල ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළිල කරගන්නකම් අප කැප වෙලා කටයුතු කළා වූ ඒ සීලොම් පිරිස් විශේෂ සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ පුණ්‍ය ගංගා කුසල ගංගා අයයි විශේෂ විහිදුල පතුරුලරේ නේපින් විහිදී පැතිරී යාමේ නේය යම් කිති අභවිස්ථානයේ හිනුනන් අත මිදේවා අජරාමර සංඝයාද නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උතුණු මොහොතකට සිහිපත් කරන අද මේ ස්ථානට ඇවිදින සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නේ මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වෙලා තියෙන්නේ මේ ස්ථාන භූමි ගොඩනගපු නිසා. එහෙනම් මේ ස්ථාන භූමියේ මුළු පදිංචි කරුවන් ඇතුළුව මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ගඩොලක් ගඩොලක් ගන්න මේ ස්ථාන වලට ගෙනලා බඳලා කළ සකස් කළ ආවසියෙන් පිළිසිපත් කරගෙන ඔෆිසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එයයි විශේෂ විහිදුල පතුරුල් හරි නේපින් විහිදී පැතිරී යාමෙන් එයයි යම් කිසි අභව ස්ථානයක හිනවන ගෙන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානෙට ඇවිදින්න සද්ධර්මයේ ශ්‍රවණය කරන්න බොහෝ ඈත් දුර බැහැර ඉඳලා ආපු උදවිය යාන වාහන මනාකොට සකස් වෙලා තියෙනවා මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා ඒක නිසා පහසුවෙන් මේ ස්ථානෙට ළඟා වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම පින්වතුනි මේ සද්ධර්මයේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ සද්ධර්මයේ සජීවීව ලෝකෙින්න ඕන කෙනෙකුට ශ්‍රවණය කරන්න පුළුවන් අවස්ථාව උදා වෙලා තියෙනවා. එහෙමනම් පින්වතුනි මේ අවස්ථාවල උදා වෙලා තියෙන විද්‍යාක්ෂම වශයෙන් සම්බන්ධ පිරිසක් සහ එයාගේ අන්තේවාසික පිරිසක් විසින් මේ ලෝකෙට දීපු දායාද නිසා එමනම් ඔබ විසින් රැස් කරගත්තා වූ සීනම පුණ්‍ය ගංගා සුදල ගංගා ඒ විද්‍යාක්ෂම වශයෙන් සම්බන්ධ පිරිසට එයාගේ අන්තේවාසික පිරිසට සීපත් කළකින් විහිදී පැතිරී යාමෙන් එයත් යම් කිසි අභවිස්ථානයක හිනනගෙන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බුද්ධ පූජා පවත්වලා දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන ලබා ගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සීල දෙනාට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අද්භමයේ තුලදීම නিত্য මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සීල දෙනාට තෙරුවන් සරණයි.